පින්නතුනි, සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්නතුනි, ඔබගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් රවි සද්ධර්මය ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, තම තමන් නමින් ජම්මාන්තරගතවන් දිවිචේ ඥාතිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ යම්කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. එහෙමනම් පින්වතුනි, මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනා ඒ කී සියලු දෙනාව සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. මේ ශ්‍රී සද්ධර්ම දේශනාව තුළ ඔබගේ නිර්වාණ ගාමිනී පටිපදාව උදෙසා ඒ අවබෝධයට රුකුල් දෙන තව තවත් දහම් කාරණා තියෙනවනම් ඒ දහම් කාරණා මේ දේශනාවේදී කියවේවා කියලා. ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න, මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයක් නැති කෙනෙක් ඉන්නවනම් ඒ අයට මාර්ගඵල ලැබීම උදෙසාත්, යම් මාර්ගඵලයක පිහිටලා ඉන්න කවුරු හරි ඉන්නවනම් එයාගේ ඊළඟ මාර්ගඵලයේ උදෙසාත් සීලමු දෙනා ඒ අදිස්ථාන කරන්. ඒ වගේම පින්වතුනි, අනාදිමත් සංසාරක ආර්යයන් වහන්සේලා හෙවත් මේ ලෝකෙට කිසිම වැඩක් අසාධාරණයක් කරන්නේ නැති, නමුත් ලෝකයා විසින් හිතන ලෝකයට අවැඩක් කරනවා කියලා ආගේ උත්තම ආර්යයන් වහන්සේලාට යම්කිසි දෝෂාරෝපණයක් කළා නම් සිත කය වචනේ පාවිච්චි කළා එම් විචාරය උපවාදයක් තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න, ඒක ධර්ම අවබෝධයට ගොඩාක් රුකුල් වෙයි. අපි මුලින්ම ප්‍රශ්න කීපයක් තියෙනවා, ඒ ප්‍රශ්න ටිකට උත්තරයක් දීලෙමු, නැත්නම් ඒවට ආයි උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. අපි ගැඹුරු දේශනාව පටන් ගත්තාම දැන් පින්වතුනි, සමහර අවස්ථාවලදී පින්වතුන් අහලේ වෙන ප්‍රශ්න වලට උත්තර දුන්නහම ඒවත් එක්ක ඉතින් ගොඩාක් පිරිස් ගැටෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්, මම දහම් දෙසන්නේ නිවන් දකින්න. මට දාන ගෙනත් දෙනවද කවුරුත්? නැහැනේ. එහෙනම් මට දන් දෙන හින්දා කළ ගුණ සලකන්න හදනව නෙමෙයි. මට ආවාස තනලා දෙනවද කවුරුත්? නැහැ. එහෙනම් ඒවට කළ ගුණ සලකනවත් නෙමෙයි. සිවුරු පිරිකර දෙනවද කවුරුත්? නැහැ. ඒවට කළ ගුණ සලකනවත් නෙමෙයි. මම බණ කියන්නේ ඔබට නිවන් දකින්න. එහෙනම් මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉන්නෝනේ කවුද? නිවන් දකින්න. එතකොට ඊළඟට මේ YouTube එකට දාන බණ අහන්න ඕනේ කවුද? නිවන් දකින්න ඕනේ. එතකොට දැන් AI එකට මම කතා කරන ඒවා සමහර විට ටිකක් සැරවෙන්නත් පුළුවන්. එකන හිදනේ ටිකක් එකනේ ලෝකයට ආසාවෙන් ඉන්න කෙනෙකුට ලෝකය ගැන දොස් කියනකොට රිදෙනවා. ඒක තමයි විදිහ. දැන් මුල් කාලේදී අපිට ආරංචි වෙනවා ධර්මය අහන්න. ඉතින් ඔබ ආරාධනා කරලා එනවා. දරුවෝ කියන පිරිස මහා අසාර දේවල් කියලා කියනකොට ඉතින් ආයෙන්න හලු බනහන්. අනේ මේ කොච්චර හොඳ දරුවෝද, අපි කොහොමද ඒගොල්ලන් අතාරින්නේ, මේ දරුවෝ අතාරින්නේ කියනවා. අහපු බනකුත් නැහැ බලද්දි. මම මොන ධර්ම දේශනාවද කියලා තියෙන දරුවෝ අතාරින්නේ කියලා කවදක්ක කියලා නැහැ. මොන ධර්ම දේශනාවද කියලා තියෙන දරුවෝ හදන්න එපා කියලා මට මොකෝ නේද? අනිත් මිනිස්සු දරුවෝ හැදුවා කියලා මට මොකෝ? මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එන්න දරුවෝ හදන්නේ මං කියන හාමුදුරුවන්ට දරුවෝ හදන්න එපා කියලා. ඇයි? නිවන් දකින්න ආව පිරිස් මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න. හාමුදුරුවන්ට ඉස්කෝලේ යන්න එපා කියලා මං කියනවා. හාමුදුරුවන්ට ආවාස තනන්න එපා කියලා මං කියනවා. මොකද ගොඩක් හාමුදුරුවෝ දන්නේ හාමුදුරු කෙනෙක් උනේයි කියලා. ඉතින් ඒව නම් ඉතින් මට කිව්ව හැකේ ඒවට මට බැන්නට කමක් නැහැ. ඒ වෙනුවෙන්. නමුත් මං ගිහියන්ට නම් මොහු කියන්නේ නැහැ. නමුත් බින්ගොදනි මම මේ ධර්ම මේ වැඩේ තියෙන මේකයි. ධර්ම දේශනාවකට එන්නේ වැඩිපුර කවුද? ගිහියෝ. ඒක නිසා සමහර වෙලාවට රිදෙන්න පුළුවන් දැන් මම මේ මේවට උත්තර දෙනකොට. මේ කරන්න දෙයක් නැහැ. උත්තර දෙන්න එපා. ස්වාමින් වහන්සේලාටත් මම පින්වදිනු අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේලා. ඔය ධර්මයේ ප්‍රචාරය කරන්න අපිත් එන්නද? බොහොම උත්තරම ස්වාමින් වහන්සේලා බොහොම හොඳයි ඒක තරුණ ස්වාමින් වහන්සේලා. ඒතර අපි ඍජුවම කියන උත්තරේ තමයි ස්වාමීනි. ඔබ වහන්සේට ධම් ගැටලුවක් තියෙනවා නම් අපි ඔබ වහන්සේගේ දෙපාමුලට එන්න. ඔබ වහන්සේ එන්න ඕනේ නැහැ ගෙදර. සමහර ස්වාමින් වහන්සේලා අහනවා අපි ඔය ලංකාවේ ඉන්නවනේ දේශක මහත්තුරු මේ ධම් දේශනා අපිත් එක්ක කතා කරගෙන ඒ අවශ්‍ය මොන හරි කරුණු තියෙනවා නම් තව දැනගෙන ඒ උත්තරම පිරිසේ ලොකු දේශනා මාලාවක් කරගෙන යනවා පන්සල් වල. එතන පින්වදින කවුරුත් මුදුන් නැහැ. ඉස්තරහ දොරෙන් ගිහිල්ලා බණ කියලා පස්සේ දොරෙන් යනවා යන්න. කවුරුත් දන්නේ නැහැ කවුද බණ කිව්වේ කොහේ ඉඳලා ආපු රැළද්ද මොකුම්ම දන්නේ. දන්නේ හාමුදුරුව විතරයි. මොකද හාමුදුරුව නැත්නම් අනන්නාඳුරුනේ පිරිස් ගන්නෙ නැහනේ. අන්න ඒක උදෙසා අපි ස්වාමින් වහන්සේලා කීප නමක් මේකට ආරාධනා කරලා තිනවා අපිව අඳුන්ලා දෙන්න කියලා. වෙන මොකටවත් නෙමෙයි මේ මේ ත්‍රිපිටක පූජාව කරන්න, ඒ කරන අතරතුර මේ දේශනාව කරන්න. එහෙනම් කාගේවත් අනුදැනුමක් නැතුව දන්නේ නැහනේ මේ මොකුද ක්‍රිස්තියානියාගම ප්‍රචාරය කරන ඉන්නවද කියලා කවුද දන්නේ? එහෙම දන්නේ නැහනේ. ඒ උදෙසා විතරයි. එහෙනම් පින්වතුනි මේ දේශනාව කළේ කවුද කියලාත් අන්තිමට කවුරුත් දන්නේ නැහැ. අන්තිමට ඒ අය හොයලා බලද්දි අනේ කෝ ඒ දේශනාව කරපු පිරිස කියලා හොයලා බලද්දි ඒ පිරිස ගමිනුත් පිටත් වෙලා. එහෙම තමයි මේ වැඩ පිළිවෙල යන්නේ. එහෙනම් කාගේවත් නමක් ප්‍රචාරය නෙමෙයි, එකම එක උත්තමයාගේ නමයි ප්‍රචාරය වෙන්න ඕනේ. කවුද? සාස්ත්‍රුන් වහන්සේ, සතාගතයන් වහන්සේ, වෙන කාගේවත් නෙමෙයි. එතකොට පින්වතුනි දැන් එහෙම ඒ ස්වාමින් වහන්සේලා සමහරලාට මේ මහත්තුරුන්ගෙන් අහනවා මම ඔබගේ ගෙදරට එන්න මට පොඩ්ඩක් මේ වැහිච්ච හරියක් තියෙනවා මට ඒක ඇරලා දෙන්න. එහෙම කියන උත්තමයේ ඉන්නවා. ඉතින් අපි ඒ උත්තමයන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ගෙදර ඉන්න ඕනේ නැහැ. ඔබ වහන්සේ ඉන්න තැනට අපි වඩින්න. ඔබ වහන්සේගේ දෙපා මුලට වැඩලා අපිට අවබෝධ වෙච්ච දේ අපි තේරුම් කරලා දෙන්න. ඔබ වහන්සේ දැම්ම දහම් ප්‍රචාරයට එන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ? මේ මේ මේ වැඩේ කරගන්න ඔබ වහන්සේ. ඔබ වහන්සේට පූර්ණ සැලකිල්ල තියෙනවා මේ හැම දෙයකටම. පින්වතුනි කවුරු හරි උත්තමයේ කිව්වොත් මම නිවන් දකින්න කැමතියි. මට නිවන් දැකීම උදෙසා කටයුතු කරලා දෙන්න කියලා. අපි ලෑස්ති ආරාම හදලා දෙන්න. ආරාම කිව්වෙ මොකද්ද? භාවනාවට ඉඳගත්තාම කකුල් දෙක තෙමෙන්නේ නැහැ ඒ තියෙන පියස්සේ. හැබැයි තට්ටු දෙකේ මාලිගා හදන්න අපි ලෑස්ති නැහැ. පරපුරවල් බලා ගන්න අපි ලෑස්ති නැහැ. නිවන් දකින්න උත්සාහ කරනවා නම් කවුරු හරි උත්තමෙක් වින්නතනේ. ආන්ගේ උත්තමය උදෙසා සියලු දේ කරන්න. සියලු දේ උන්වහන්සේට වැසි ගිලියන්න එකත් අමාරු නා. දෝත අල්ලන්න පුළුවන් මේ අතට එක කරගන්න කියලා කළා. අපිම හොදලා ඒවත් කරලා දෙන්න පුළුවන්. නිවන් දකින්න ඉන්නවා නම් කවුරු හරි කෙනෙක්. මම ඔබට කියන්නේ සූදානම් නම් කියන්නේ. ඔබ වෙනුවෙන් ආරාම හදනවා අපි. ඉස්සරහට ඒව වෙයි කොහොමද? තව අවුරුදු 20ක් ඇතුළත ලංකාවේ ඔබ භික්ෂුන් වහන්සේලා දකි ඔය මම කියන ජාතිය දැන්ටත් ඉන්නවා බොහොම සුළු පිරිස. ඔබ දකී පිංගතුනි පාරක් අයිනේ ගහක් යට භික්ෂුන් වහන්සේ නම තරුණයෝ 5-6 දෙනෙකුට ධර්ම දේශනාවක් කරන මේ අනිත්‍ය දුක් අනත්ත විග්‍රහ කරලා දෙනවා තරුණයෝ දෙනෙකුට. එහෙම දර්ශනවා ඔබ දකී ඉස්සරහට. අන්න ඒක තමයි පිංගතුනි සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ. නමුත් අද ප්‍රශ්න වෙලා තියෙන්නේ පිංගතුනි හැමෝම හැමෝටම බණ කියන්නේ යනවා. කවුරුත් බණ අවබෝධ කරගන්න යන්නේ නැහැ. දැන් හැමෝටම ඕනේ හැමෝටම බණ කියන්න නේද? අද වෙලා තියෙන එක නේද? පිංගතුනි මේ බණ කියන එක මහ බරක්. හිතන්න එපා හරි සැහැල්ලු දෙයක් කියලා. බණ කියන එක හරි බරක්. ඔබ සමාධි සුවයක් විඳින දවසක ඔබට ඒක තේරෙයි. බණ කියන එක මහා විඩාවක්. ඒ වගේම ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕනේ. තව තවත් මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ නෑ. නිවන් දකින්න එක දෙයයි දැනගන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම විතරයි. සංඛාරවල ස්වභාවය දැනගන්නද නිවන් දකින්න. ලෝකේ පාවෙන්න මොකටද පිංගතුනි සංඛාරවල ස්වභාවය. ඔබට ලෝකේ පා වුණා නම් ඔබ නිවන් දැක්කා. කිසිම දෙයකට ඔබ ඇලෙන්නේ නැත්නම් එච්චරයි. කිසිම දෙයක් කැඩීම් විඳීම නිසා ඔබට වේදනාවක් දැනෙන්නේ නැත්නම් එච්චරයි. මේක තමයි නිවන කියලා කියන්නේ. ඒකට අර මහා ගැඹුරක් අල්ලන්න දෙයක් නැහැ. නමුත් දැන් ධර්මයේ දේශනා කරනකොට විවිධාකාරයේ ප්‍රශ්න එනකොට ඒවට උත්තර දෙන්න ඕනේ නැත්නම් මිනිස්සු මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න අතර හිර වෙලා ඉන්නවා. හේතුව පිංගුදුනේ පොඩි කාලේ ඉඳලා ගහකට නැගගත්තානේ. දැන් ඒ ගහෙන් බැහැ ගන්න බැරුව ඉන්නේ පිරිස්. ඉතින් ටික ටික තමයි ඕකෙන් බහින්න ඕනේ. බහින්න නැතුව නිවන් දකින්න බෑ. ගහකට නැග්ගයි කියන්නේ මොනවද? වැරදි ධර්මයක් අල්ලගෙන ඉවරලා ඉතින් දැන් භාවනා කරන තත්ත්වෙන්නේ ඉන්නේ. සමහරු ධම්මානුපස්සනාව කරන්නේ දැන්. ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද කියලාවත් අඩුමතරමේ දන්නේ නැහැ පිංගතුනි 99%ක් බෞද්ධ පිරිස්. ධම්මානුපස්සනාවෙන් වැඩක් ගන්න බැහැ සාමාන්‍ය මිනිස්සෙකුට. ඒවා මේ මහා ඈතක තියෙන දේවල්. නිවන් මගේ ඈත තියෙන දෙයක් ඒක. ඉතින් ඉස්සෙල්ලා සෝතාපන්න ඵලයට එන්න ඕනේ. ඒ ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් කොහොම හරි පිංගතුනි මේ ධර්මයේ දේශනා කරන්නේ අපි නිවන් දකින්න උත්මය උදෙසා. එතකොට මේ ස්වාමින් වහන්සේලාට කියන්නේ ඔබ වහන්සේලා ওই වැඩේ කරගන්න. අපි දවස් 7ක් අපි වෙනුවෙන් කැප කළා. පැය 3ක් සාසනය වෙනුවෙන් කැප කරන පිරිස. එහෙනම් මේ අපි මහ ලොකු දෙයක් කරනවද මේ සාසනය වෙනුවෙන්? මුළු දවස් 7කටම පැය 3යි සාසනය වෙනුවෙන් කැප කරන්නේ. 3යි හෝ 4යි වැඩි මොන. ඉතුරු ඔක්කොම කරගන්නේ අපිට. එහෙනම් මේ අපේ මගයි මේ වඩා ගන්නෙ. ඒක කරන අතරේ තමයි පිංගුතුනේ තව කෙනෙකුට මේක අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඒ උන්වහන්සේලාගේ මානසික මට්ටම එන්න ඕනේ යන්න එතනට. නැත්තම් වෙන්නේ මොකද? හැමෝම හැමෝටම බන කියනවා. ඇයි මේ දායකයෝ ටිකක් හදාගන්න තියෙන මේ ප්‍රශ්නේ මේ? දායකයෝ ටිකක් හදාගන්න ඕනේ. ලොකු පිරිසක් හදාගන්න ඕනේ. වටේ ඉන්න පිරිසක් හදාගන්න ඕනේ. අන්න එහෙම එකක් තමයි දැන් තියෙන්නේ පිරිසට. එහෙම නෙමෙයි පිංගතනේ මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. තමන්ගේ වැඩේ කරගෙන ඒ වැඩේ කරගත්ත පිරිස් ඒ වැඩේ කරන අතරතුරේ දහම් දේශනාවක් කළාට ප්‍රශ්නයක් නැහැ. දේශකෙක් වශයෙන් නන්දරාගෙන මට දැන් මගේ ඩයරි එකේ මේ 15/1 16/1 18/1 ඕගොල්ලන්ගේ එක මන් දාන්නම්. මොන විලිලැජ්ජ නැති වැඩද මේ? එහෙම හරියන්නේ නැහැ. මේක වෙන්න ඕනේ පිංගුතුනේ තමන් අවබෝධ කරන්න ඕනේ. තමන් අවබෝධ කරලා තමන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ. ඉතින් අන්නේ නිදහස් වීම උදෙසා තමයි පිංගුතුනේ සද්ධර්මයේ කතා කරන්නේ. ඉතින් මම කියන දේවල් වලට ගිහි ජීවිත නම් හදාගන්න බෑ. ඒක නම් ඒකාන්තයෙන්ම එහෙමයි. ඒකට ඉන්නවා පිංගුතුනේ මහාචාර්යවරු. අර හුචක්කු කියලා මහාචාර්යවරයෙක් ඉන්නේ. එන හුචක්කු කියන උතුමගේ නම නෙමෙයි අර හුචක්කු කියලා වැඩසටහනක් කරන්නේ. මම මතක නැහැ මහාචාර්යනේ හොඳ මහාචාර්යවරේ. ඒ හොඳට ඒ දේවල් විග්‍රහ කරලා දෙන මහාචාර්යවරේ. අන්න ඒ මහතුරු කියන ඒවා හුවනම් මොකද වෙන්නේ? ඒ මහතුරු දේශනා කරන්නේ මොනවද? ජීවිතේ හදාගෙන යන වැඩපිළිවෙල. බිරිඳ, ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා, දරුවෝ කොහොමද මේ විදිහට ඉන්නේ කියලා. නමුත් පින්වතුනි අපි මේ කතා කරන්නේ මොකද්ද? හැමදේම එපා වෙන එක. ඔනේ අත්තම කිව්වා හැමදේම එපා වෙන එක. එපා වෙන්නේ කොහොමද? දැන් මම කියනවාද මේ ගිහි ජීවිතේ කක්ක ගොඩකි කියලා කියනවා? ඈ ඊයා කක්ක කියලා කියනවාද? එහෙම කියන්නේ නැහැ. පින්වතුනි ඔබට තේරෙන්න අරින ඔබ ඉන්න මුලාවෙන් ඔබව ගලවනවා. ඔබ ඉන්න මුලාවෙන් ගැලෙව්වට පස්සේ දැන් මම මෙතන ඉන්න එකම කෙනෙකුටවත් කතා කරලා කිව්වද ගිහි ජීවිතේ කක්කා අද ඉඳලා කක්කා එහෙම කියලා දිනනවද කාට එහෙනම් අද ඉඳලා ඔන්න කක්කා කියලා හිතාගන්න ඈ නැත්නම් මේ කාර් එක කක්කා අද ඉඳලා කක්කා කියලා හිතාගන්න එහෙම කියලා දිනනවද කාට එහෙම කියන්නේ නැහැ හැබැයි ඔබට කියලා දීලා තියෙනවා පින්වතුනි මේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනත් ඔබට වැටහෙනකොට ඔබට මොකද වෙන්නේ ඉබේම ඔබට අතහැරෙනවා ඒවා ඔබට මේ මහා ගින්නක් ලෙස පේන්න පටන් ගන්නවා මේ දේවල්. අන්න ඒ කාර්යය තමයි පින්වදිනේ මම කරන්නේ. එතකොට සමහර වෙලාවට මම කියන ඒවාට ගැටෙන්නත් පුළුවන් සමාජය. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න බලන්න. මම මේ જાතියේම නිවන් බලාපොරොත්තු වෙන කෙනෙක්. දැන් මෙතනින් එහාට මේක කියවන්න ඉස්සෙල්ලා දැන් මේ ටික කියවනකොට මට කියන්න දෙන එකම එක දේ තමයි එහෙනම් මේ වැඩේ කරන්න. මොන ප්‍රශ්නේ ආවත් මේක කරගන්න. එච්චරයි මේක කරගන්න මම ඒකෙන් කියන්නේ ලෝකෙට අවඩක් අසාධාරණයක් කරන්න එපා කියලා නෙමෙයි එහෙනම් කරන්න කියලා නෙමෙයි ලෝකෙට අවඩ අසාධාරණ වෙන්නේ නැති වෙන්න පුළුවන් විදිහට ඒක කරගන්න ඒ නිසා හිතේ ලොකු අදිස්ථානයක් තියෙනවා තව දුරටත් මේ ජරා මරණ ලං කරගන්න ඕනේ නැහැ කියලා දරුවන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් මගේ ස්වාමියා දරුවන් ගැන බලාපොරොත්තු වෙනවා මගේ අදිස්ථානයේ වරදක්ද මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ ලෝකෙට ඕනේ තරම් අසාධාරණකම් මෙච්චර කල් කරලා තියෙනවා එහෙම කරගෙන තමයි අනාදිමත් සංසාරයක ආවේ ඔබට ස්ථිර අදිස්ථානයක් තියෙනවා නම් මට නිවන් දකින්න ඕනේ කියලා ඔබගේ වැඩේ ඔබ කරගන්න ඔබගේ වැඩේ ඔබ කරගන්න මොකද පින්වදෙනි මං දැන් මෙතුමියට කියන්නද නෑ එපා මිනිහව තනසන්න කියලා දැන් මම මෙතන ඉඳගත්තේ කාගේ වරම අරගෙනද? සාස්ත්‍රුන් වහන්සේගේ වරම අරගෙන නේද? එහෙනම් මං සත්‍ය ලෝකෙට කතා කරන්න එපා මෙතන ඉඳගත්තා. මේ පරම පූජනීය තැනකනේ මම මේ ඉඳගෙන ඉන්නේද? මේකට කියන්නේ ධර්මාසනය කියලා. නේද? මේකට කියන්නේ ධර්මාසනය කියලා. එහෙනම් ධර්මාසනය තුළ ඉඳගත්තාම ඒ ඉඳගන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මකාය දරාගෙන. මේ මහා සද්ධර්මයේ දේශනා කරන්න තමයි ඉඳගන්නේ. එහෙනම් මට එතනින් එහාට බොරු කියන්න බෑ. නේද? එහෙනම් මට කියන්න තියෙන්නේ මොකද්ද? දැන් මේක කියනකොට එක පැත්තකින් අසාධාරණයි කියලා හිතේ. ඊළඟ හිතේ මොකටද බැන්නේ? එහෙනම්. එහෙම කියන. එහෙමත් හිතේ. ඉතින් ඒ සාමාන්‍ය විදිහනේ නේද? එහෙනම් ඔහොම ඉන්නනම් මොකටද බැන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේ අද මේ දැන් ඉන්න එකාව ඊළඟ මොහොතේ විශ්වාස කරන්න බැරි හේතුව මොකද්ද? දැන් ඉන්න එකාගේ පැවැත්ම තියෙන්නේ මේ මොහොතේ විතරයි. ඒකට වෙන ධර්මයක් ආවොත් එහෙම මනසට ධම්ම කියන කොටස්නේ මනසට එන්නේ. වෙන ධම්ම කොටසක් ආවොත් එහෙම පිංගුතුනේ අන්න ඒක වෙන ගෑණියෙක් එක ගිහිල්ලා ඒක තමයි විදිය ඒකට බ්ලේම් කරන්න බෑ මේ දැන් ඉන්න එක අනිත් එක ඩොග් ගාලා පිහින් යන්න කියලා බයින්න බෑ එයාට ලෝක සත්‍යය බයින්නේ දන්නේ නැති හින්දා කොහොමද බයින්නේ මේ දැන් හොඳට ඉන්න ඔබ කියන හරි හොඳ මනුස්සයා හරි කාටවත් මුකුත් කරන්නේ නැහැ හොඳ මනුස්සයා එහා පැත්තක ළඟට කතා කරන උඹේ අම්මට කියලා මොනව හරි කියනවා කියපු ගමන් මොකද කරන්නේ? ගත යන චොක් ගාලා පිහිය මල්ල වෙන්න එතනවා. දැන් මොකද උනේ? දැන් මිනි මරුවේ. දැන් මේ හොඳට හිටපු කෙනා කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි මේ මනට ධම්ම ඝට්ටනේ වෙනකොට එක එක જાතිය හිත් තමයි උපදින්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ධර්මයේ අවබෝධ වෙන්න වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒ පුද්ගලය එහෙමම හිටින්නේ නැහැ. ඒ පුද්ගලය වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවෝ ගැන මහා ආසාවෙන් හිටපු කාන්තාවක් වෙන්නත් පුළුවන් මේ. එහෙනම් දැන් අපිට බැලලා හරිනවද මේ අපි බන කියලා දරුවෝ ගැන ආසාව නැති කළා කියලා. දැන් මම මේ කාන්තාව දන්නවා. නේ මං ගිහිල්ලා කිව්වා දරුවෝ කියන්නේ කක්කා කියලා එහෙම. නෑ. සද්ධර්මයයි දේශනා කරන්නේ. එහෙනම් බයින්න තියෙන්නේ මට නෙමේ කාටද? ඒක දේශනා කරපු උත්තමයාට. සාස්ත්‍රුන් වහන්සේට. ඒ වෙනගත් එහෙම වෙන්න නම් හරි. මොකද ආයතනයක් ඊටමත් කල්ප කාලයකට එන්න හම්බෙන්නේ නෑ මේ හරියට. නේද? කොහෙද යන්න කියලා? අවිති මන අරකාදී ගිහිල්ලා ආයි කල්ප පොඩි සතසහස්ලියකින් පස්සේ එන්න පුළුවන්. මොකද මට දොස් කියලා හරියන්නේ නැහැ නේ. මම කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ. පින්වදිනේ මේවට හේතුව මේ හැම එකක්ම හොඳට තේරුම් ගන්න. මේවට හේතු වාසනාව ඇති උදවිය මේ කාලේ උපදිනවා. මේ සමාධි දර්ශන වලින් හොඳට පේනවා පින්වදිනේ මේ හේතු වාසනා සම්පatti තියෙන පිරිස් මේ දැන් ඉපදිලා ඉන්නෝ. ඒ පිරිස් ඉපදිලා ඉන්නේ පින්වදිනේ මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා. ඒකට උත්මය බිහි වුණා කාලෙක ඉඳලා. අනගාරික ධර්මපාලතුමා කියන්නේ එහෙම කෙනෙක් තමයි. නමුත් අනගාරික ධර්මපාලතුමා අනිච්ච දුක්ඛ අනාත්ත කියලා නාමයක් දේශනා කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ උත්තරය දිව්‍ය ලෝකවල ඉඳලා මෙහෙට ආවේ මේ වැටිච්ච සම්බුද්ධ ශාසනේ ආයි නගා සිටවන. හැබැයි පින්වතුනි පළවෙනි මේ ගහ වැටුණාට පස්සේ ඒ ගහ කෙලින් කරන්න එන එක උද්භිද විද්‍යාඥයෙක් නෙමෙයි. එහෙම නේද? ඒකට එන්නේ කවුද? ඒව ගැන කිසිම හතරක් දන්නේ නැති හොඳ ශක්ති සම්පන්න, ජව සම්පන්න ඒ ගහ කෙලින් කරන්න පුළුවන් පුද්ගලයෙක් එන්නේ. ඒ කෙනා ඒව දන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ ඒ කෙනා එක කෙලින් කළාට පස්සේ තව තව පිරිස් ඇවිල්ලා ඒකට වටේට පෝර දාලා ඒ ටික කරනවා. ඒ ටික ඒ පෝර දාලා ඒ ඔක්කොම කළාට පස්සේ ඕන්න උත්තමයක් පහළ වෙනවා. ඒ උත්තමයා මොකද කරන්නේ? අර අර අර පළවෙනි දල්ල දාන්න. ඒ අවශ්‍ය පොහොර ටික ගහට ඉහිනවා. ඒ ගහ දල්ල දානකොට පිංගදෙන ඒකට අදාළව අනිත් මිනිස් අර අනිත් පිරිසුත් පහිනවා. ඒ පිරිස බහැලා තමයි මොකද කරන්නේ? ඒ ගහේ ඒ සියලු මල් පල දරන්නේ ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒකට පිංගදෙන අදාළ පුද්ගල පිරිස් මේ ලෝකෙට බිහි වෙලා ඉන්නවද? ඒ අයගේ වටේට තව පිරිසුත් බිහි වෙලා ඉන්නවා. එතකොට ඒ අයගේ වටේට බිහි වෙච්ච පිරිස් එක්ක කාරණා තුනකට ඉන්නේ. එක්ක නිවන් දකින්න ආපු අය. එහෙම නැත්නම් දිව්‍ය ලෝක යන ආපු අය. එහෙම නැත්නම් අවිතිමහ නරකාදී යන ආපු අය. ඔය තුන්ගොල්ලෝ තමයි මේ පුද්ගලයේ වටේ ඉන්නේ හැමතිස්සෙම. එතන ඒගොල්ලන්ට පුළුවන් ඒක චූස් කරන්න. කොහෙද මම යන්නේ? දැන් මේ උත්තම කාන්තාවට අවශ්‍යතාවය තියෙන නිවන් දකින්න. එතකොට එහෙනම් ඒ නිවන් දකින්න මේ අනිත් එක වින්දිනේ මම ඔබට කියලා තියෙනවා. මේ ගෑනු අත්බැවය කියලා කියන්නේ නිවන් දකින්න බැරි කමක් නෙමෙයි. ඒ කියන්නේ කාන්තා ශරීරයක් දරා ගැනීම නිවන් දකින්න බැරි කමකට හේතු වෙන්නේ නැහැ. කාන්තා ගතිය තමයි නිවන් දකින්න බැරි කමකට හේතු වෙන්නේ. එහෙනම් කාන්තා ගතිය අතහැරගත්තා නම් දවසක අන්න එතකොට පුළුවන් ඔබට නිවන් දකින්න. පිරිමිත් ඉන්නවා කාන්තා ගති තියෙන. ඒ පිරිමින් ගුණත් ඒ කාන්තා ගතිය අයින් වෙන්න ඕනේ පිංගුතුනේ නැත්තම් නිවන් දකින්න බෑ. කාන්තා ගතිය කියන්නේ මොකද්ද? ඕනෙම දෙයක ඒවට ඇලිලා බොහෝ අන්තයට යන පිරිසක් ඒ. ඒක තමයි ඒ අයගේ ස්වභාවය. ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ අන්තයටම යනවා. දැන් අම්මා මොකක් හරි වැරද්දක් කළොත් තාත්තා හොඳ කනේ පාරක් ගහනවා, එතනින් ඉවරයි ඒක. අම්මා කොහොමද? ගහන්නේ. ඒ හැම එක ඇදගෙන යනවා 3 මාසයක්. නේද? මාස 3කට පස්සේ දැක්කත් එහෙම ඒක මතක් කරලා ආයි බයිනෝ. ඒක තමයි ඒ කාන්තා ස්වභාවය. ඒක නිසා තමයි තාත්තට ආදරය කරන්න බැරි අම්මට තරම්. අම්මා තමයි ඇලෙන්නේ ගොඩක්. ඒක ස්වභාවය. ඉතින් ඒ ගතිය අයින් කරගන්නක නිවන් දකින්න බෑ. එහෙනම් කාන්තා ශරීරේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කාන්තාව පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ අයියේ. ඒ ගතිය හිටපු නිසා තමයි කාන්තා ශරීරය උරුම කරගෙන ඉපදුනේ. නැත්නම් අපි හැමෝම බ්‍රහ්ම පිරිස් නේද? මේ ලෝකෙට ආපු බ්‍රහ්ම පිරිස්නේ. පුරුෂ ලිංගයක් තිබුණෙත් නැහැ, ස්ත්‍රී ලිංගයක් තිබුණෙත් නැහැ. බ්‍රහ්ම පිරිස්. එයාට ලිංග ભેදයක අවශ්‍යතාවයක් නැහැ. කාමයේ තිබිච්ච නැති නිසා. නමුත් ක්‍රමක්‍රමයෙන් මේක මේ විකසණය වුණේ ඇයි? ඒ ගතියෙන් ගතියට ගිය නිසා. ඉතින් අද මේ පිරිමියෙක් වෙලා ඉන්න කෙනෙක් ඊළඟත් බැවේ ගෑණියෙක් වෙන්න පුළුවන්. දැන් අද මේ ගෑනුවත් බැවේ ඉන්න කෙනෙක් ඊළඟත් බැවේ පිරිමියෙක් වෙන්නත් පුළුවන්. ඒ තමන්ගේ ගති පැවතුමට අනුව තමයි මේ දේවල් සකස් වෙන්නේ. ඒක නිසා කාන්තාව මොහොතකටවත් හිතන්න යන්න එපා. අපිට නිවන් දකින්න එහෙම බෑ කියලා. එහෙම එකක් නෑ. එහෙම එකක් කොහෙවත් කියවිලා නෑ. සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ අතලොස්සකට නිවන් දකින්න පුළුවන්. ඇයි එහෙම කිව්වේ? අතලොස්සකට නිවන් දකින්න පුළුවන් කියලා කියන්න හේතුව තමයි පිංගුදෙනි කාන්තා ශරීරයක් දරාගෙන ඉන්නේ. ඒ කාන්තා ගති ලක්ෂණේ තියෙන හින්දා. එහෙනම් අතලොස්සකට පුළුවන් ඒ ගති ලක්ෂණෙන් අයින් වෙන්න. ආන් ඒ අයින් වුණාට පස්සේ එයාට නිවන් දැක ගන්න පුළුවන්. එහෙනම් කාන්තා ශරීරවල පුරුෂයෝ ඉන්නවා. මේ මම මේ කියන්න හදන්නේ මේ බොහොම මේ දරදඬු ගති තියෙන ගෑනු ගැන නෙමෙයි. නොසැලෙන ස්වභාවයකින් ඉන්න ගෑනු පිරිස. ඒ කියන්නේ කාන්තා ශරීර තියෙනවා. නොසැලෙන ස්වභාවයක්. කිසි දෙයකට සැලෙන්නේ නැහැ. වැඩි ඇලෙන්න යන්නෙත් නැහැ කිසි දෙයකට. සැලෙන්න යන්නෙත් නැහැ. අන්න එහෙම ශරීර තියෙනවා. ආන් ඒ එන්නේ ශරීරවල නම් නිවන් ඒ ඉන්න සත්ව කොටස නම් නිවන් දැක ගන්න පුළුවන්. ඒ හැරෙන්න අනිත් අයට බෑ. ඒකයි කිව්වේ අතලොස්සක් කියලා. ඉතින් පිරිමි වෙලා උපදින්නේ වැඩි අර කාන්තා ගතිවල හිටපු නැති නිසා. නමුත් ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? ඈ පිරිමි ශරීරයේ ඉන්න කාන්තාව නේද අද වැඩිපුර ඉන්නේ? අතාරින්න එහෙම පුළුවන්ද? ඉතින් කියන්නකෝ බොන එක අතාරින්න කියලා. අතාරින්න නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ගෑනු ගතියනේ. අතහැරගන්න බෑනේ. කොන්ද නෑනේ, පණ නෑනේ. බොන එක වැරදි කියලා කියනව නෙමෙයි මම. මම මේ මං බණ කියන්න හදන්නේ මේ බොන එක නවත්තන්න නෙමෙයි ගතිපුකාරයන්ගේ. බොන එක වැරද්දක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. අතාරින්න කියන්නේ. බෑ. TV බලන එක අතාරින්න කියන්නේ සති පහක්. කොන්දක් තියනවනම් අතහැරලා පෙන්නන්න. ඔබටත් එක මම මේ කියන්නේ. පිරිමින්ට මං කිය අතැරලා වෙන්නන්න ගැන තමන් ආසකරන දෙයක් අතැරල වෙන්න කෙනෙ කින්න කොඩ හොඳට බවාගෙන ලස්සට බවලා මේ මෙතන් ඉදර වාගෙන පිරිමින්න කොඩ තට්ට කල පෙන්වා කරහිද කරන්න බෑ කරන්න නම්පින් ඒක තමයි කියන්නේ අර ඇලෙන ගැලෙන ගතිය තමයි ගෑනු ගතිය ඒ කාන්තාවන්ට අපහසයක් කරනවා නෙමෙයි උතුම් වූ මාතෘත්වයේ කාන්තාවට හිමි වෙන්නේ ඔන්න ඕක නිසා කොහොමද තාත්තෙක් වගේ හිටියොත් එම් අම්මා ළමයි ඉවරයිනේ ඇයි අර අර තරම් කියා කරන්නේ නැහැ නේද ඒක ඉදින් පිළිමි ගතිය අර අර තරම්ම ඇලිලා නැහැ ඒක මංගේ වරදක් කියනවා නෙමෙයි ශ්‍රේෂ්ඨ මෞපදවිය ලැබෙන්නේත් ඒ වගේ ආනන්ද හාමුදුරන්ට ඇයි අග්‍ර උපස්ථායක තනතුරු ලැබුණේ එහෙම ඒක පතාගෙන ආපු නිසානේ. ඒක නිසා නේද? අර උන්වහන්සේත් එක්ක ආපු හැමෝම අරහත් වෙන්නපත් වුණා. ධර්ම භාණ්ඩාගාරයක් දරාගෙන හිටපු මහා ධර්මස්කන්ධයක් දරාගෙන හිටපු ඒ උත්තමයාට බැරුණා අරහත් වෙන්නපත් වෙන්න. ඇයි ඒ? ඇලෙන ගතිය තිබ්බ නැත්තම් පුළුවන් ද රකින්න? සාස්ත්‍රු උන්වහන්සේ රකින්න විහි වෙච්ච කෙනා නේද? හැම තප්පරයක් තප්පරයක් ගානේම සාස්ත්‍රු උන්වහන්සේ ගැන බලන්න. උන්වහන්සේට මොනවද ඕනේ ඕනේ පාකම් කියලා බලන්න. එහෙම කෙනා අම්ම කෙනෙක් වගේ ඉන්නවන්නේ නේද? එහෙනම් ඇලෙන ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා පරම පුරිස වුණොත් එහෙම හරියනවා. පරම පුරිස අරහතුන් වහන්සේ නමකට පත් වුණොත් එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා තමයි මොකද වෙන්නේ? උන්වහන්සේට සෝතාපන්න ඵලයෙන් නැවතින්න සිද්ධ වෙන්න ශාස්ත්‍රුන් වහන්සේ බිම්නම් පානක. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ අප වෙනවා ආනන්ද. ඒ අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවා ආනන්ද ගැන බය වෙන්න දෙන්නේ නැහැ. මම බිම්නම් පෑවට පස්සේ ආනන්ද ඒකාන්තයෙන්ම අරහත් වෙන්න පත් වෙනවා. නමුත් එතකන් ඒක වෙන්නේ නැහැ. ඒකට හේතු නැහැ. ඒකයි කියන්නේ ඉතින් ඒ ආදර ස්වභාවය. ඉතින් මම කියන්නේ සිංහතුනි උත්සාහ කරන්න. පුළුවන් බලන්න අතාරිනවා කියන එක නේ. දැන් මම කියන්නේ ඒකයි. වෙජිටේරියන් කියලා හංවඩු ගහගෙන ඉන්නවනේ කට්ටිය. කමක් නැහැ. වෙජිටේරියන් වුණාට. මං වෙජිටේරියන් බව ලෝකෙට කියන්නේ මොකටද? දැන් ওই වෙජිටේරියන් කියන සංකල්පය ගැන කතා කරනකොට මිනිස්සු කියනවනේ ඒක ෆැෂන් එකක් වෙලා කියලා. අන්න එහෙම මිනිස්සු කතා කරනවා නේද? ඈ ඇයි ඒ ඉතින් ඒක ශ්‍රේෂ්ඨ වැඩක් නේ. මස් මාංශ නොකා ඉන්නවා මේ සත්තු ඝාතනය කරන එක මේ ගැන දුක හිතෙනවා. ඉතින් ඒක ශ්‍රේෂ්ඨ වැඩක් නෙමෙයිද? ශ්‍රේෂ්ඨ වැඩක්. නමුත් දැන් ඒක අද සමච්චලයට ලක් වෙලා තියෙන්නේ ඇයි? අද මිනිස්සු දැන් ඔබ කිව්වොත් එහෙනම් මං වෙජිටේරියන් කියලා කියප ගමන් මොකද වෙන්නේ? කට්ටිය ගන්න විතර කනවා. ඈ? හොදි කනවද? මස් කන්නේ හොදි කනවද? දැන් ওই මට්ටමට වැහලා තියෙන්නේ ඇයි? ඒ සමච්චලයට ලක් වෙන මට්ටමට වැහලා තියෙන්නේ ඇයි ඕක? හේතුව තමයි පිංගුදෙනි මිනිස්සු මක් කරන්න යනවද? ඒක තුලින් කීර්ති ප්‍රශංසා ගන්න යනවා. ඒ දෙයත් තුලින් ලාභ කීර්ති ප්‍රශංසා ගන්න කිව්වොත් එම් මොකද වෙන්නේ? ඒවා නිකන් සමච්චලයට ලක් වෙනවා විතරයි. මම ඔබට කියන්නේ පිංගුතුනි වෙජිටේරියන් වෙන එක හොඳයි. වෙජිටේරියන් නැති කෙනෙක් මාසයක් වෙජිටේරියන් වෙලා පෙන්නන්න. වෙජිටේරියන් වෙලා ඉන්න කෙනෙක් හා දෙවේලකින් යපිලා පෙන්නන්න එන්න. හරි තුන්වේලකින් විතරක් යපිලා පෙන්නන්න එන්න. මම පිරිමින්ට කියන්නේ මොකද නැත්නම් පිරිමියායි හිතන් ඉඳින් අපි නම් පිරිමි අපිට නම් කරගත්ත හැයි කියලා මම මේ පෙන්වන්නේ අර පිරිමියා තුල ඉන්න ගැහණිය ඒක කිව්වේ පිංගුදෙනි අර පරම පුරිස කියන தත්ත්වයේ තියෙන සාස්ත්‍රුන් වහන්සේට සහ රහතුන් වහන්සේලාට ඒක හේතුව තමයි පිංගුදෙනි ඒ පරම පුරිස කියන තැනට එන්න නම් ඒවට තියෙන ඇලීම් ගැටීම් සියල්ල මක් වෙන්න ඕනේ දුර වෙලා යන්න ඕනේ එතන පරම කාන්තා කියලත් කොටසක් කියනවා ඒ පරම කාන්තා කියලා කියන්නේ කවුද පුළුවන් තරම් ඇලිලා පුළුවන් තරම් ගැටිලා ජීවත් වෙන පිරිස දී ඔය අතරමැද ඉන්න හැමෝටම පිංගුතුනේ මේ නිවන් දකින්න පුළුවන්. ඒක උත්තරම පිරිසක් නිවන් දැකලා තියෙනවා. ඉතින් අනිත් පිරිසට නිවන් දැක ගන්න පුළුවන්. මැද ඉන්න අයට. ඉතින් අර පරම කාන්තාවයට තව ඉතින් ගොඩක් එන්න ඕනේ මෙහාට. ඉතින් ඒක නිසා පිංගුතුනේ කරලා මම මේ කියන ඒවා කරලා බලන්න. අදිස්ථානයේ තියෙනවනේ ඒවට නේද? මේ අපේ ඇඟවල් පිංගුතුනේ දැන් හරි හයියයි. භාවනාවට ඉඳ ගන්නකොට කකුල් අතපය රිදෙනවා. පය තුනක් විතර සමාධියකට යනකොට පය තුනක් විතර හැනකොට රිදෙන්න පටන් ගන්නවා. ඒක සමාධියට බාධයි. ඉතින් එතකොට අපි උත්සාහ කරනවා ආසනයක් පුරුදු වෙන්න. ඒ ආසනයක් පුරුදු වෙනකොට පුදුම විදිහට රිදෙනවා. ඇයි හේතුව? මේවා ඇදෙන්නේ නැහනේ. ඒවා අදින්න ඕනේ. ඒ වෙලාවට සිහි කරන්නේ කාවද? ශාස්ත්‍රුන් වහන්සේව. ශාස්ත්‍රුන් වහන්සේ අප්‍රමාණ විහසක් අරගෙන මේක මට කියලා දුන්නා. මේක කඩලා ගියක් කවන්නේ නවනවා. කරනෝ කැරිද්ද? ඉතින් අර මහා වේදනාවක් දරාගෙන ඒක කොහොම හරි කරගන්න උත්සාහ කරනවා. ඒකට තමයි පිංගුදෙනි පුරුෂ වීරිය ඕනේ. කවුරු හරි කියනවා නම් බෑ කියලා. ඒකේ තියෙන වීරයේ මදි පාඩුව. අතහරින්නේ. දැන් ගියක් ගන්න ගිහිල්ලා බැංකුවේ මෝගේජ් එක රිජෙක්ට් කළොත් එහෙනම් මොකද කරන්නේ? අතහරිනවද? ලොයිඩ් එකන හිට පංග එකකවන්ටකත් මාරු කරන්න යනවා අනිත්තක ඉ පංග මං කොහමරි කර කියලා මොකද අතට කියලා මෙතැට කියලා මොනවා හරි හදල කරලා ඔක්කොම කල්ලලා කොහොම එක ගන්නවා. ඒකට තමයි වීරය කියලා කියන්නේ. නැත්තේ මොකට වීරයද? නිවන් දකින්න වීරයයි නැත්තේ. අන්න ඒකයි විංගදනී මම කියන්නේ. මම මෙතනද ඉඳගත්තට පස්සේ මේ කියන ඒවා ගැන මාත් එක්ක තමනාප වෙන්න එපා. මේ වෙලාවේදී මම ගිහි ජීවිතේ හැදෙන කිසි දෙයක් කියන්නේ නැහැ. ඒකට හාමුදුරුවෝ ඉන්නවා බණ කියන. YouTube එක ගහන්න ලක්ෂයක් ඉන්නවා බණ කියන. අවුසැමි යුතුකම් දරු ඒ කියන්නේ දරුවෝ දෙමාපිය යුතුකම් නේද? එකම එක සූත්‍රයක් තියෙනවානේ සාස්ත්‍රුන් වහන්සේ එකක් හරි දෙකක් හරි තියෙනවානේ සාස්ත්‍රුන් වහන්සේ එහෙම. අපි ඉතින් ඉස්සරව කතා කළා. ඔබගේ ඉල්ලීමට අපි ඉස්සරව කතා කළා. නමුත් දැන් ඔබ කතා කරන්නේ නැහැ. ඇයි ඒ? ඒව කතා කරන්න පිරිසක් ඉන්නවා. මේක කතා කරන්නේ කවුරුත් නැත්තේ. එක පස් දෙනෙක් හරි නිවන් දකින්න බලන් ඉන්නවානේ. එහෙම නැත්තම් කවුරුත් නිවන් දකින්නේ නැහැ මං විතරයි ඉන්නේ නම්. ඉතින් මං හරි ඒක දැකගන්නෙම. එහෙනම් මං කතා කළ යුත්තේ මොකද්ද? මට නිවන් දකින්න ඕන එකනේ. නේද? අන්න ඒක නිසා පින්වතුනි මේ වෙලාවේදී කතා කරන්නේ නිවනට පක්ෂපාතී. ඒක වැරදියට ගන්න එපා කවුරු. එහෙනම් මෙතනදි මට කියන්න තියෙන මොකද්ද? නිවනට පක්ෂපාතී වෙලා තමන්ගේ වැඩේ කරගන්න. එක ගෑනු කෙනෙක්ව මරන්න හදලා ඒ ස්වාමි පුරුෂේ ඒ ගෑනු කෙනාගේ වස්තු තණ්හාවට ඒ ගෑනු කෙනාගේ තියෙන මේ වස්තුවට තණ්හා ඇති කරගෙන ඒ ගෑනු එක්කෙනා කොහොම හරි කතාද බැඳගෙන දැන් ඒ ස්වාමි ඒ මිනිස්යාට වෙනම ගෑනු කෙනෙක් ඉන්නවා. දැන් මේ ගෑනු කෙනාව මරන්න මේ ගෑනු කෙනාව අරගෙන ගියා මේ මරන්න තැත් කරනකොට මේ ගෑනු කෙනා කිව්වලු මම අහවල් අර කන්දේ ඉන්න දෙවියන්ට බාරයක් වුණා අපි දෙන කසාද බඳින තාත් මට ඒ බාරේ ඔප්පු කරන්න ඊට පස්සේ ඔයා මාව මරන්න ප්‍රශ්නයක් නැහැ. ඒතර අර මහා ගල්පරවතේ උඩට දෙන්නත් එක නැගගලු මට ඔබත් යන්න ඕනේ එතනට අපි දෙන්නත් එක එකතු වෙලා තමයි මේ බාරේ ඔප්පු කරන්න ඕනේ. මං එහෙමයි බාරු උනේ. ඒ ගල්පරවතේ නැගලා කිව්වලු මට ඔබ ඔබගේ වටේ තුන් වටයක් කරකෙන්න ඕනේ. ඒක කරකිලා මට මේ බාරේ ඔප්පු කරන්න ඕනේ කියලා එළියට පිටුපාලේ ඉන්න කියලා. මෙයා කරකිලා හිමීට පිටිපසට කියලා දමල තල්ලු කරලා අර මහා ගල්පරවතේ මීමට වැටේ. එල එහෙමම ගියේ කොහෙද දෙවුරම් මෙහෙරට කියලා මේ මේ භික්ෂුන් වහන්සේලා අතර මහාන වෙන්න. ඕක බුදුහාඳුරන්ගේ කනට වැකුණාම උන්වහන්සේ දේශනා කරනවලු කාන්තාවොත් ඉඳලා ඉඳලා මොලේ ඇති වැඩ කරනවා කියලා. හැබැයි ඒකෙන් උන්වහන්සේ අදහස් කළේ මිනිමරුපෙක හොඳයි කියලා නෙමෙයි. මනුස්ස ජීවිතේක වර්ණකම දැනගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපේක. ඒක තමයි පිංගුදෙන ස්වභාවය. ඉතින් ඒක නිසා මට මෙතනදී අවවාද කරන්න බැහැ. මේකට විරුද්ධව නේද මට කියන්න තියෙන්නේ මේකයි. මොකද මම ඉඳගත්තේ නිවන් දකින්න අයගේ පැත්තෙන් ඉඳගෙන නිවන් දකින්න උදව් කරන්න. ඒක නිසා මට කියන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ වැඩේ කරගන්න. ඒක වැරද්දක් විදිහට දකින්න. ඒක ලෝක සම්මතයට වැරද්දක් වුණත් ඔබ වැරදි කරපු පළවෙනි වතාව මේක නෙමෙයි. අනාදිමත් සංසාරයෙන් ඉඳලා අප්‍රමාණ වැරදි තොගයක් මිනිසුන්ට කළලා තියෙනවා. මේක අවසාන වැරද්ද වෙයි එහෙම වුණොත්. නිවන් දකින්න ඕන. නිවන් දකින්න ඕන නැත්තම් මට කියන්න තියෙන මොකද්ද? සිංහල ජාතිය බෝ කිරීම උදෙසා බුලුවන් තරම් හදන්න. හරිනේ. එහෙම කිව්වම ගොඩාක් සතුටු වෙයි අනිත් පිරිස්. මම නම් කවදාකවත් වෙනදේ සිංහල ජාතිය බෝ වෙන්න නම් බන කියන්නේ නැහැ. මං කියන්නේ සිංහල ජාතිය වෙනසෙන්න. වෙනසෙන්න කිව්වේ කොහොමද? කොහොමද සිංහල ජාතිය වෙනසෙන්නේ? නිවන් දැකලා. වැරදිලා අල්ලගන්න එපා. සිංහල ජාතිය වෙනසෙන්නේ කොහොමද? නිවන් දැකලා. සිංහලයේ මොකටද ඉන්නේ? නිවන් දකින සිංහල කියන්නේ මොකද්ද? සීහ හෙළනේ. සීහ හෙළයන්ට සිංහල කියලා කියන්නේ. සීහ කියලා කිව්වේ මොකද්ද? ශ්‍රේෂ්ඨ. හෙළ කියලා කියන්නේ පාරිශුද්ධ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයට පාරිශුද්ධත්වයට පත් වෙච්ච පිරිසකකින් පැවතෙන පිරිසක් සීහ හෙළ කියලා කියන්නේ. එහෙනම් ඒ සීහ හෙළය මේ ලෝකෙට එන්නේ මොකටද? සම්පූර්ණ සීහ හෙළයක් නම් එයා නිවන් දකින්න ඕනේ. දැන් ඉන්නේ වැඩි හරියක් මොන සීහ හෙළද? බාල කාල නේද? බාග කාල ඒ જાතිය සීහෙල නේද ඉන්නේ. දැන් මෙහි ඉන්නාගෙන වැඩි හරියක් බ්‍රිටිෂ් නේද? ලංකාවේ ඉන්නාගෙන් වැඩි හරියක් ඒත් බ්‍රිටිෂ්. බ්‍රිටිෂ් ඇමරිකන් නේද? ඔය ගමකට ගියොත් තමයි හොයාගන්න පුළුවන් කවුද සීහෙලෙක්. ඒත් නැත්නම් තනියෙන් තරන්ද. ඉතින් ඒකයි වැඩේ. එහෙනම් සීහෙල කියන පිරිස ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න. ඒක මහා ශ්‍රේෂ්ඨ තන. සිංහලයන්ට තමයි නිවන් දකින්න ලේසි. ඔබ දැකලා තියෙනවද පිංගුදෙනි මෙහි මේ ඉන්න තායි හාමුදුරුවෝ එහෙම පිරිත් කියන හැටි? මේකෙන් තේරෙන්නේ නැද්ද සාස්ත්‍රුන් වහන්සේ මේ දායාදේ දුන්නේ අපිට කියලා? ඒ පිරිස හරි අමාරුවෙන් මේ වැඩේ කරගන්න. නමුත් කොච්චර උනන්දුවක් තියනවද ඒක කරගන්න? ඒ වචන හරියට ශබ්ද වෙන්නේ නැති වුණාම ඒවෙන් බල නැගෙන්නේ නැහැ. කොච්චරකුවත් ඔහොම ඔහොම ඒ විදිහට පිරිතක් කියලා පිරිතකින් බල උපද්දන්න බෑ. ඒ හරියට ඒ අක්ෂර මාත්‍රා ගැලපෙන්න ඕනේ. ඒ ගැලපිලා ශබ්ද වෙන්න ඕනේ ඒ පිරිතකින් බල උපදින්. ඒ වගේ මේ කියන කෙනා පාරිශුද්ධත්වයට එන්න ඕනේ. පාරිශුද්ධ කෙනෙක් විසින් කියන්නත් ඕනේ. ආවට ගියාට කියන්න බෑ. ඒවට බල නැගින්න නෑ නැත්තම්. එහෙනම් ඒ සාසනේ දැන් මේ සුදු කෙනෙකුට කිව්වොත් එම් පිරිතක් කියන්නේ කියලා එයා කියයි. නමුත් එයාට පුළුවන් ද අක්ෂර මාත්‍රා හරියට ගලපලා එක කියන්න. ඒක කියවෙන්නේ නැහැ එයාට. දැන් අපිට ඉංග්‍රීසි කියවෙන්නේ නැහැ නේ මේ වගේ. ඒ හරියට මේ වගේම තියන අය ඇති. ඒකයි විදිය. මේක නිසා පින්වදනේ මේ සීයහලයන්ට මේ දායාදේ දුන්නේ සාස්ත්‍රුණ වහන්සේ මේක කරගෙන නිවන් දැක ගන්න ඉල්ල කියලා. නමුත් අද සීයහල තත්ත්වෙන් අයින් වෙලා ගොඩක් දැන් ඉන්නේ නැටි પરම්පරාවක් විතරයි. සීයහලයන් ඉන්නේ ඇට්ට කෑල්ල තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් පින්වතුනි ඒකයි අපි මේ සීහල පිරිස් නැවත නැවත බිහි කරන්නේ. ලංකාවේ ඉන්නවා පින්වතුනි. නිවන් දකින්න ආපු පිරිස් ඉන්නවා ලංකාවේ. මේ රටවල වලත් කීප දෙනෙක් ඇති. ඉතින් ඔබ ඒ අය වෙන්න ඇති. තවත් ඇති පිරිසක්. කාන්තා භික්ෂුණීන් වහන්සේලා ඉදිරියේදී ලංකාවේ ඉඳි. දැනුත් දැන් භික්ෂුණී ශාසනයක් මම හිතන්නේ දැන් ලංකාවේ ස්ථාපිත වෙලා තියෙනවා. නිවන් දකින්න උත්සාහ කරන භික්ෂුණීන් වහන්සේලා ඔබ දකි ඉස්සරහ. ඒ අයට දහම් දේශනා කරන ආර්ය උත්තමිය ඔබ දකි ඉස්සරහට. මොකද මේ ගහ වැළවෙන්න අරගෙන තියෙන්නේ නැහැ. දැන් බුද්ධ ශක්තියෙන් පින්වතුනි මේ පිරිස බිහි කරනවා ඉස්සරහට. ඉතින් ඔබගේ දෙසරත් මේ ලයිට් එක වැටේ. බුද්ධ ශක්තිය. හන්දර ඔබටත් පුළුවන් මේක කරගන්න. ඔබ අතර හරි කවුරු හරි ඉන්නව නම් කෙනෙක් මට නිවන් දකින්න ඕනේ. මට පැවිදි වීමට යන්න ඕනේ කියලා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔබව රැකගන්න අපි ඉන්නවා. ඔබ නිවන් දකින්නකම් ඔබට හැම අප උපස්ථානයක්ම කරනවා අපි. ඒකට අදාළ සියලු දේවල් අපි කරනවා. අදාළ විතරයි. ඔබට බස් එකේ කොහේ හරි යන්න සල්ලි ඒව දෙන්නේ නැහැ. නිවන් දකින්න නිවන් දකින්නට මොකටද බස් එක යන්නේ? ඒකයි මම කියන්නේ. සරල හාමුදුරු වෙලාවම හරියන්නේ නැහැ. දැන් ඉන්න හාමුදුරු තත්ත්වෙන් වෙලා හරියන්නේ නැහැ. නිවන් දකින්න. දොස්තරලා ඉන්නවා වෙනම ඇවිල්ලා බෙහෙත් හෙත් කරන්න. නිවන් දකින්න කැමති නැහැ. පාත්‍රේවත් හොදන්න ඕනේ නැහැ. ඒකත් හොදලා දෙනවා. ඒ වෙලාවත් කරන්න තියෙන නිවන් දැක ගන්න වැඩ කරන එක. පින්දපාතේ යන්න අවශ්‍ය නැහැ ආහාරය දෙනවා. ඒ தත්ත්වෙට කරගන්න පුළුවන් පින්වතුනි. එහෙම කරන්න ගිහි පින්වතුන් කැමති. සමහර පින්වතුන්. හැබැයි නං කියවුන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. දැන් අපේ දේවල් වලදී නම් කියවෙන්නේ නැහැ. ඉතින් අද වෙලා තියෙන්නේ දානෙකට ආවට පස්සේ දානෙකට ආරාධනා කරලා ඒ ඔක්කොම කළාට පස්සේ ඉතින් ඇවිල්ලා වන්දි බට්ට කමන්නේ කරන්නේ. නේද? මලගෙදරට આવොත් මැරිච් එකගේ ගුණේ වර්ණනා කරනවා. එහෙම හරියන්නේ නැහැ. ඉන්න පිළිසෙල නිවන් දකින්න බණයි හැමතිස්සෙම කතා වෙන්න ඕනේ. මොකද හේතුව? තාත්‍රුන් වහන්සේගේ ආඥාව නේද ඉන්නේ? මහාන කිව්වේ ඒක නේද? මේ මහා ආඥාව දරාගෙන ඉන්නේ. එහෙනම් ඒ ආඥාවට අනුව කටයුතු කරන්න. ඉතින් එහෙම පිළිස ඉස්සරහට බිහි වෙයි. මම ඔබට කියන්නේ ඒකයි ඔබ සූදානම් නම් කියන්න. මේ ඕනේ කෙනෙකුට මම මේ ඉස්සරහ ඉන්න පිළිසෙල විතරක් නෙමෙයි මම මේ කියන්නේ. මේක තව ලෝකෙටම ඇහි ඊළඟට තව තවත් ඉස්සරහට ඇහෙන්නේ. ඒකට කවුරු හරි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් හරි මට ඒක කරගන්න අවස්ථාව හදලා දෙන්න කියලා අපි ලෑස්ති ඒකට කටයුතු කරන්න. ආරාම රුක් මුල් ගල් ගුහා ඕන තරම් තියෙනවා ලංකාවේ. ඒවා පිළියෙල කරලා දෙන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒවට අදාළ සියලුම කටයුතු අපි කරලා දෙනවා. ඊළඟට සෝවාන් වූ හැම කෙනාටම දහම් සමාධියක් ලැබිය හැකිද? හැකි. ඒ දහම් සමාධියෙන් තමයි පිංගුතුනේ ඒ කෙනා ධර්මයේ දර්ශනය කරන්නේ. හැබැයි දහම් සමාධිය තීව්‍ර ස්වභාවයට නැගෙන අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. ඒ දහම් සමාධිය කියලා කියන්නේ තමන් ලෝකය හරි වටහා ගන්න ආකාරය. ඒ සියුම් ආකාරයෙන් දහම් සමාධි හට ගන්නවා. ඉතින් සමහර අයට බොහොම තීව්‍රව හට ගන්නවා. පය 3 4 5 6 ධර්මයේ මෙනෙහි කරගෙන යන්න පුළුවන්. හැම කෙනෙකුටම දෙවියන් දැర్శණය වෙනවාද? දෙවියන් දැర్శණය වෙනවා ධර්මයේ තුලින්. හැබැයි ඇත්තකර දෙවියෝ දකින්න නම් අවිඥා පාදක චතුර්ථ ධානයේට සම්බන්ධින්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ දෙවියෝ බල්ල මක් කරන්නේ? දෙවියන්ගේ මොනව බලන්නේ? ඉස්සර අපිට තිබුණා පිංගුදින දෙවියෝ බලන්න ආසාව. අපිට අපි දෙවියොත් එක රණ්ඩු වෙන්නත් ආසාවක් තිබුණා. මොකද ඒ කාලේ අපිට හැංගිලා තිබුණා ඒක අදහසක්. ඒ අදහස තමයි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය රකින්න බාරගත්තා නම් උඹලා මොනවද ඒ කරන්නේ කියලා අදහස. දෙවියන්ගෙන් අහන්න. මොකද ඒ කාලේ මේ බොහොම තරුණ කාලයක් ගැන මම මේ කියන්නේ. අවුරුදු 12 13 14 15 වගේ කාල ගැන මම මේ කියන්නේ. ඒ කාලේ හැමදෙස්සෙම දෙවියන් කිව්වේ බුද්ධ ශාසනය කොහොමද බල රකින්නේ මේ බලාපල්ලක හැමදැනම මේ වෙන දේවල් මේක කොච්චර කිව්වත් අහන්නේ නැති හින්දා ඊට පස්සේ උමනාවක්ව මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනගෙන දෙවි දෙවිවරුන්ගේ බන්ධනෙට ගන්න. බන්ධනෙට අරගෙන කියන්න දැන් රැකපන්. රැක්කම නිදහස් කරන්න. දේවතා කොටස් ආදී වශයෙන් මේ හැම ක්‍රමවේද තියෙනවා. ඊට පස්සේ තමයි තේරුණේ මොකද්ද? මේ ශාසනය රකින්න බෑ දෙවිවරුන්ට. මේ ශාසනය රකින්න පුළුවන් කාටද? ආර්යයන්ට. එන ආර්යෝ විසින් තමයි මේ ශාසනය රකින්න ඕනේ. පෘථග්ජනින්ට මේ ශාසනය රකින්න බෑ. එහෙනම් මේ ශාසනය රකින්න දෙන එකම ක්‍රමවේදය මොකද්ද? ආර්යෝ විහි වෙන එක. අන්න ඒක තමයි පිංගුතුනි අර කැරකි කැරකි කැරකි කැරකි ඉඳලා එකපාරට මොකද උනේ? ඒ අදාළේ අය අවස්ථාව උදා වෙනකොට මොකද වෙන්නේ? ඒ තැන් වලට යමු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න ධර්මයට වැටලා ධර්මය අවබෝධ වෙගෙන අවබෝධගෙන යනවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? ධර්මය අවබෝධ කරගෙන බුද්ධ ශාසනය රකින්න එක. එහෙනම් දෙවිවරු නෙමෙයි බුද්ධ ශාසනය රකින්න ඉන්නේ. කවුද බුද්ධ ශාසනය රකින්න ඉන්නේ? ආර්යෝ. එහෙනම් පෘථග්ජනයන්ට බුද්ධ ශාසනය රකින්න බෑ. ආර්යය තමයි බුද්ධ ශාසනය රකින්නේ. ඒක නිසා ඔබතුලින් ආර්ය බිහිවෙච්ච දවසට ඔබතුලින් බුද්ධ ශාසනය රැකේ. එහෙනම් පිටින් දෙවියන්ගේ මොනව බලන්නද? අපි අවුරුදු 100ක් ඉන්නකොට දෙවරු අවුරුදු 50000ක් ඉඳලා දෙවියන්ටත් එන්නේ ওই ටික තමයි. එහෙනම් ඉතින් මොනව කියලා බලන්නද? ඕකේ. එහෙනම් ආයේ දෙවි කෙනෙක් බැලීමේ අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. අද ගොඩක් පිළිසෙට තියෙනවා පිටින් මෙන්න මෙහෙම ගැටලුව. ඒ තමයි අද භාවනාවට ඉඳගන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරිලා නෙමෙයි. ඒකයි මම හැමදෙස්සෙම කියන්නේ මිනුදුනි ගහ මුදුනට නැගගත්තට පස්සේ ඔතන හරි අමාරු වැඩක් ඊට පස්සේ. හිතා ගන්නවා මම මුදුන මම භාවනා කරලා දැන් මට ධානයක් තියෙනවා මට දෙවිවරුත් පේනවා. එහෙම කියලා හිතන පිරිස ඉන්නවා. මං නිල් පාට එළියක් දැක්කා. ඒ නිල් පාට එළිය ටික ටික ටික ටික විශාල වුණා. ඒ ටික ටික විශාල වෙලා එකපාරට මං දෙතර නැඹුරු වෙනවා වගේ දැනුණා. ඈ මට හොඳටම විශ්වාසයි ඒනම් විසුඳෙයිය කියලා. ඒ විසුඳෙයිය මට වන්දනා කළා. ඒ කියන්නේ දැන් මට මාර්ගඵලයක් ලැබිලා. ඒකයි විසුඳෙයිය මට වන්දනා කළේ කියලා ආච්චි අම්මලා ආතල්ල ඔය පිරිස් කියනවා. ඇයි එහෙම කියන්නේ? පිංගදෙනි අපිත් ඉන්නවා පැය 4-5 සමාධිවල. අපිට නම් ඔය කිසිම නිල් එළියක් පේන්නේ නැහැ. ඇයි? නිල් එළිය මොනව දකින්නද? මේ ලෝකේ රූප හරි අසාරයිනේ. ඉතින් අසාරු රූපේ මොනව දකින්නද? වේදනා අසාරයිනේ. මොන වේදනාවක් දකින්නද? මොන වේදනාවක් ගන්නද? එන අසාරු රූප වේදනාව සංඥා සංකාර විඥාන හස්සේ නම් යන්නේ. ඉතින් ඒවට ආයි මොනවද මේ නිල් එළිය අරමුණු කරන්නේ? අරමුණු කරන්නේ දුව පේන්නේ විදිහක් නැහැනේ. නේද? ඔය පොඩ්ඩක් නිකන් අර මෙ අකුණක් වගේ එකක් නියම් පොඩි නිකන් ඇද්දක පියාගත්තාම පේන්නේ. ඕ වගේ එකක් දැක ගමන් මොකද ඊට පස්සේ කරන්නේ? ඇයි බින්ගතුනි මේ ලෝකේ මේ භාවනාවට යොමු වෙන්නේ පිරිස් ධ්‍යාන ලබන්න? ඇයි ධ්‍යාන ලබන්නේ? මුදුන වෙන්න. ඔය ධ්‍යාන ගැන ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම එක. මේක මේ ලෝකෙටත් ගන්න ධ්‍යාන වලටත් ගන්න. ධ්‍යාන ගැන කතා කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ පරම පුරුෂය මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ එයාට ධ්‍යානත් වැඩෙනවා. ඒ ධ්‍යාන වැඩුණා කියලා ඒ පිරිස් කවදක්වත් ගිහිලා අනිත් ඒවාට කියන්නේ නැහැ. මට චතුත්ථ ධ්‍යානෙ පුළුවන්. මට පුළුවන්. මට බෑනේ. ඒකනේ කියන්නේ. මට පුළුවන්. කවදක්වත් ආර්ය උත්තමයෝ එහෙම තමන්ගේ දින මේ දේවල් මේ වලින් අනිත් අයව පල්ලේ හදාලා තමන් උස්ස ගන්න හදන්නේ නැහැ. දැන් ඔබ කවදක්වත් ගිහිලා දැන් ඔබට සාමාන්‍ය දේවල් දිනවනේ. දැන් ඔබ කවදක්වත් ගිහිලා කියනවද? කාට හරි කියනවද මේ? මට නිදා ගන්න පුළුවන්. එහෙම කියනවද? ඈ මට ඇවිදින්න පුළුවන්. මට උඩපයින්න පුළුවන්. එහෙම කියනවද? නැහැ. එන සාමාන්‍ය දේවල් නේ. එන ආර්යෙකුට පිංගුතුනේ මේ ධ්‍යාන කියන්නේ සාමාන්‍ය දෙයක්. ආයේ ඒක උන්වහන්සේට මේ ධ්‍යාන මට දැන් ධ්‍යාන තියනවා කියලා කියාගෙන යන තරම් වටින දෙයක් නෙමෙයි ඒක. ධ්‍යාන තියනවා ඉහාතු සුඛ විහරණයේ උදෙසා උන්වහන්සේලා ඒ ධ්‍යාන වලට සම්බන්ධලා ඉන්නවා. ඒක තමයි උන්වහන්සේලාට තියෙන එකම දේ. එතකොට පිංගුතුනේ හැබැයි සාමාන්‍ය පෘථග්ජනේ ධ්‍යාන ලබන්න හදන්නේ මොකටද? මුදුන වෙන්න නේද? මේ අනේ අපේ තාත්තට මොකද දන්නේ නැහැ උනේ. පොඩ්ඩක් ඉන්න බලන්න. කටහලත් පොඩ වෙනස් වෙනවා එතකොට. පොඩ්ඩක් ඉන්න බලන්න. කියලා මොකද කියන්නේ? දැන් ධානයට වදිනවා. ධානයක් ඇත්තටම තියෙන කෙනෙක් නම් මොකද මානේ නැති වෙන්නේ නැහැ නේද? චතුත්ථ ධානයට ගියා. දැන් මොකද කරන්නේ? ඔය පොඩ්ඩක් ඉන්න බලන්න කියලා ඔයා කියලා දැන් තාත්තා මට පේනවා. දැන් තාත්තා අතන ඉන්නේ. අතන ඉන්නේ ආන්නෝ ඉන්නවා කියලා කියනවා. හරි? දැන් එතකොට ඉතින් හරි ලොකුයි දැන් මොකද්ද? මෙයාට ධාන තියෙනවා. ඉතින් බලන්න ලෝකේ ප්‍රචාරය වෙනවා. මේ ලෝකේ ප්‍රචාරය වෙන හරි ෂෝක්. ඕන් ඔය උදෙසා තමයි පිංගුතුනි ධ්‍යාන ලබන්න උත්සාහ කරන්නේ හැමෝම. ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ ඔය ලෝකේ ඇලුම් කරන දෙයට ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන දේ තමයි පිංගුතුනි අසූචි වලක පණුව ගැවසිලා ඔය පණුව ටික අර අසූචි වලේ ඉන්නකොට කෙනෙක් ගිහිල්ලා තව අසූචි පිටක් හෙලනවා අසූචි වලට වැසිකිලි වලට. ඒ අසූචි පිට දාපු ගමන් පොරකාල එක පණුවේ කර අසූචි උඩට නැගලා ඒ අසූචි ගොඩ උඩට නැගලා කියනවා බලහන්කො මගේ ගොඩ මුලට තියනවාද ඔහොම ගොඩක්. අන්න ඒ වගේ තමයි කියලා මේ ලෝක සත්‍යය වස්තු තණ්හාවෙන් පොරබදින පොරබදින්න. මේවා තේරේ පිඟුතුනි ඔබ ඒ තැන්වල ටික ටික ලං වෙනකොට ඔබට තේරේ. මේ ලෝක සත්‍යය මේ අර වැටිච්ච අසූචි පිටේ පොරකන හැටි. එහෙනම් ධානයක් ලබපු කෙනෙක් ඒ ධානය ගැන විග්‍රහ ධානය ගැන හරි උනන්දුවෙන් කතා කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒත් එහෙම එකක් තමයි. ඒක නිසා පිංගුදිනී මෙතන කරන්න තියෙන එකම එක දේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක හොඳට අවබෝධ කරගෙන ඒක මෙනෙහි කරන්න. ඒක හොඳට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඔය නිල්ලෙලි පේන්නේ නැහැ. දැන් මොකේද අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥානවල මේ දේවල් අවබෝධයට අරගෙන ඒ දේවල් ඇති වෙන හැටි හොඳට බලලා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා කරන්න. එතකොට නිල්ලෙලි පේන්නේ නැහැ, රතුෙලි පේන්නේ නැහැ. ඒ ආවත් ආපු ගමම ගියා ඉවරයි. ඇයි ඒ? හරි දැන් විෂ්ණු දෙවියෝම ආවා කියමුකෝ. දැන් මොනව කරන්නද? දැන් මම නිදානියක් තියෙන තැන අහගන්නද? දැන් මොන්න දැන් ඔන්න සමාධියක ඉන්නකොට විෂ්ණු දෙවියෝ පේන්නේ නෝ. දැන් මට අහගන්නද නිදානියක් තියෙනද? ඉතින් නිදානියක් තියෙන තැන එයාගෙන් අහගන්න විෂ්ණු දෙවියන්ගෙන් අහගන්න ඕන නම් මට මම මොකටද දැන් නිවන් දකින්න යන්නේ? මම තව රස්සාවකට යනවා මේ වෙලාවේ. නේද? මේ ලෝකේ සමනය කරන්න සල්ලි ඕනේ නම් බලන්නකෝ. ඒ එතන නේද ඉන්නෝනේ මානසික මට්ටම නිවන් දකින්න කෙනෙක්. මොනවට ගන්නද මේ ලෝකේ? මොනව ගන්නද? මම විෂ්ණු දෙවියන්ගේ මොනවද දැන් අහගන්න යන්නේ? මොනව අහගන්නද? විෂ්ණු දෙවියෝ දර්ශනවල විෂ්ණු දෙවියෝ අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නා. ආන්න කොච්චර දැක්ගත්තක් කමන්නේ. අහනවා මොකද්ද? අනේ ස්වාමීනි. ඔහොම වෙන්න මට බණ ටිකක් කියන්න. මම නොදන්න දෙයක් තියෙනවා මට මෙන්න මේක තේරුම් කරලා දෙ. අනේ එහෙමනම් කමන්නේ. නැත්තම් පිංගුසිරි දෙවි කෙනෙක් දැක්ක කියලා මොකද? ඕනනම් දැහැගත්තොත් ඔහොම අඩුම තර ලොකුම දේ තමයි මොකද්ද? ගිහිලා කියන්න පුළුවන් හැමෝටම මම විශ්ව දෙවියෝ දැක්කයි කියලා. ඉතින් ඒක නිසා පිංගුතුනි දෙවියන්ව දකින්න පුළුවන් ධර්මයේ තුලේ. ඒ වගේම අහන හතර අපාය දැర్శණය වෙනවද කියලා. සතර අපාය දැర్శණය වෙනවා මොකෙන්ද? ධර්මයේ තුලේ. සතර අපායට යන පිරිස් දැర్శණය වෙනවා ධර්මයේ තුලේ. මොකද හේතුව පටිච්ච සමුප්පන්නතාවයේ අවබෝධ වෙලා තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන සංකල්පයේ හොඳට අවබෝධයට ඇවිල්ලායි සෝතාපන්න වෙන්නේ නිකන් වෙන්නේ නැහැ. එතෙන්ටයිල සෝතාපන්න වුණාට පස්සේ පිංගතුනි අන්න ඒක දැర్శණය වෙන්න පටන් ගන්නවා. අපායට යන පිරිස් මේ විදිහට මේ කතා බහ කරනවා නේද? ඉතින් මේ අපායෙ නේද මේවා කෙලවර වෙන්නේ? අපරාධයක් නේද? අන්න එතකොට තමයි පිංගතුනි හදවතේ උපදිනව මහා අනුකම්පාව. අන්න එතකොට පිංගතුනි ඒක හිතන්න දෙ يعني අමුතුවෙන් නගන්න දෙයක් නැහැ. ඒ එන ධම්මත් එක්කම ගැටලා එන දෙයක් තමයි මොකද්ද? අනේ මේ සත්‍යය සූපත් වෙන්න මොකෙන්ද? නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙන්න ඕනේ. මේ අපායට යන්නේ ඉන්නේ කාට පිංගුදෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා වැඩක් තියෙනවද? ඈ? දැන් හෙට හිත කසා දාන්න ඉන්න එකෙක් ඉන්නවා. අද ඌ ගැන සීකර කර අනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. හෙට හිත කසා දාන ඌගේ. ඉතින් මොන නිරෝගී කමද දැන් උට ඕනේ? උට හොඳින් හිටියත් එකයි මැරුණත් එකයි නේද? මේ ලෙඩ හැදුනත් එකයි නේද? හෙට මැරෙන ගානේ. එහෙනම් පිංගුතුනි මේ ලෝක සත්‍යයත් ඔතන තමයි ඉන්නේ. කොයි මොහොතේ මැරෙද්ද දන්නේ නැහැ. මැරිච්ච ගමන් දුක් ගන්න සතර අපායයි. එහෙනම් එහෙම සතර අපායට යන පුද්ගලයෙකුට මොනවද ආයේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන් තියෙන්නේ? එහෙනම් කියන් තියෙන කිම දේ මොකද්ද? අනේ මේ සතර අපායේ නිදහස වෙත්වා. නේද? ඒකනේ කියන්නේ මේ නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙන්නවා. මේ සංසාර දාහයෙන් මිදිලා මේ භව රෝගයෙන් මිදිලා අන්නේ රෝගයෙන් නිදහස වෙන්න ඕනේ. නිරෝගී වෙන්න ඕනේ මොන රෝගයෙන්ද? බව රෝගයෙන් නිදහස් වෙන්න ඕන. ඒක තමයි ලොකුම රෝගේ. ලොකුම දදේ, ලොකුම කුෂ්ඨේ. බව රෝගේ. අන්නේ බව රෝගයෙන් නිදහස් වෙන්නයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. අන්න එතකොට ඒක හරියනවා. ඒක පිංගුදින සෝතාපන්නයේ හිත ඇතුලෙන් එන දෙයක්. ආය අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ ඒක. හැම මොහොතකම. ඒක හිත ඇතුලෙන් නැగిලා එනවා. ඒක නිසා තමයි සෝතාපන්නයේකින් ධර්මය අහද්දි තව කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ. මොකද මහා ශක්තියක් හිත ඇතුලෙන් නැగిලා එනවා. අනේ මම නිදහස් වෙච්ච විදිහට මේ ලෝක සත්‍යය නිදහස් වෙන්න කියලා. සමහරදී සෝතාපන්න කෙනාට ඇවිල්ලා ගහන්නත් පුළුවන් මිනිස්සු. ඒ ගැහුවත් පින්වතුනි අනිත් පැත්තට මේ පිරිස ගැන හිතන්නේ මේ විදිහට. දැන් මුන් මට ගැහුවත් එක්ක. ඉතින් මම ආර්යෙක් කියලා මුන් මට ගහලා දැන් මුන් ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. අනේ ඒ ඊට කලින් මුන් මාව මැරුවේ නෑනේ. මාව මැරුවක් කමන්නේ මං අරහත් නෑනේ තාම. එහෙනම් ආනන්තරිය නෑනේ. එහෙනම් මුන්ට මේක කරගන්න පුළුවන්. අනේ නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ඒත් පතනවා. ඒකයි පිංගුතුනි ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනෙකුට ඒකෙන් නිදහස් වෙන්න හරි ලේසි. හේතුව මොකද්ද? ගිහිල්ලා ඒ ආර්යයන්ව කමා කරගන්නයි තියෙන්නේ. ඒක කමා කරගන්නකන් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හේතුව මොකද? තමන්ගේ හිතේ තියෙන ගිල්ටි ෆීලිං එක. ඒක මේ අත්බැවෙට විතරක් නෙමෙයි පිංගතුනි, මහා අත්බැව් ගානකට යනවා. එන අනාදිමත් සංසාරයකට මේක අවබෝධ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ පිංගතුනි, තව කෙනෙක්ගේ ගුණ වර්ණනා කිරීම, ගුණ හෝ අගුණ වර්ණනා කිරීමෙන් වළකින්න. මොකද ගුණ වර්ණනා කරන්න හිතෙන්නේ නැහනේ. වර්ණනා කරන්න හිතෙන්නේ වැඩි හරියක් මොකද්ද? අගුණ. අගුණ කියන්න තමයි ආස. අගුණ අහන්න තමයි ආස. ඒ පෘථග්ජනයන්ගේ හැටි. එන ඒ පිරිස මොකද්ද කරන්න තියෙන්නේ? ගුණ කියන්න ඕනෙත් නැහැ, අගුණ කියන්න ඕනෙත් නැහැ. මහා අපරාධයක් කරගන්නේ අනාදිමත් සංසාරයකටම ඉවර කරගන්නවා නිවන් මඟ. පොඩ්ඩකට හිතලා බලන්න පිංගුදුනේ, මිනිස්සු වෙලා මිනිස්සු දුක් විඳින හැටි. මිනිස්සු වෙලා මිනිස්සු දුක් විඳින හැටි දැකලා තියෙනව නේද? ඈ, හිස ගසා දානවා, අමු අමු පුච්චලා දානවා, නියපුතු ඇදලා දානවා, ගහනවා, පොළු වලින් ගහලා මරනවා. දැකලා නැද්ද මේ? අලගෝනියක් හොරකම් කළා කියලා පෙට්‍රල් දාලා ගිනි තියනවා මං දැක්ක එක මිනිස්සෙක් එක රටක. අලගෝනියක් හොරකම් කළා. එහෙනම් මේ මනුස්ස ලෝකෙ වෙන්නේ මේ. එහෙනම් තිරිසන් අපායි මොන තරම් දුකද? අමු අමුවේ මරාගෙන කනවා දැකලා නැද්ද? පොඩ්ඩක් බලන්න පිංගුතුනි ඔවා ගහලා. වයිල්ඩ් ලයිෆ් බලන්න. එතකොට තේරෙයි. මුවා මැරිලා නැහැ. මුවා දිවත් එළිය දාගෙන තාම පනා දිනවා. දැන් පිටිපස්සේ ගාතේ කාලා ඉවරයි. ඔය හම් පදම් කළා හදන බාණ්ඩවල ඔය හම් ගන්න සත්තුන්ගේ මරණ හැටි එහෙම පෙන්නනවා. කිඹුලුන්ගේ හම් වලින් හදන බෑග් අරෙහිමේ, හොරලෝසු පටි අරෙහිමේ. ඒවට කරන්නේ මොකද්ද? කිඹුලා පණ පිටින් බෙල්ල උඩ පොඩ්ඩක් පොඩ්ඩක් කපලා හංකඩේ ගලවනවා සම්පූර්ණයෙන්ම ඇතුළට පිහි කෑලි දාලා. කිඹුලාය කට බැඳලා. පණ පිටින් තමයි ඔක්කොම අර හංකඩේ මොනවා හරි ක්‍රමයක් ඇති. මරලා එහෙම කළොත් සමහරලාට හංකඩේ ගලව ගන්න බැරි වෙනවා හරි තද වෙනවා හරි මොනවා හරි එකක් ඇති. එහෙනම් පහසුව තකා වැඩි ආදායම තකා මොකද කරන්න තියෙන්නේ? ඒ ක්‍රමෙද සකස් වෙනවා. දැන් ඒ මිනිසුන්ට දොස් කියලා හරියන්නේ නැහැ ඒක. ඇයි? කිමුලෙක් උනේ මොකද එහෙනම්? හැමදෙසෙම දකින්න තියෙන තමන්ගේ වැරද්ද මිසක් අනිත් එකා තමන්ගේ මරණය ගැන නෙමෙයි. තව කෙනෙක් තමන්ට නිඳා අපහාස කරනවා නම් මෙච්චර ලෝකේ මිලියන 6 කියද බිලියන 6ක් නේද? 7ක්ද? 7ක්. මිලියන 7ක් ජනගහනේ ඉඳද්දි මේ පුද්ගලයා මටම බයින්නේ ඇයි? අන්න ඒකයි තමන්ට හිතන්න තියෙන්නේ. ලෝකේ හදන්න යන්න එපා, ලෝකේ හදන්න බෑ. මේ පුද්ගලයා මටම බයින්නේ. එහෙනම් මම කරපු වරදක් තියෙනවා මේ පුද්ගලයාට. ඉතින් හිතින් හැමදෙස්සෙම සමාවිල්ලනවා. පිනක් දහමක් කරලි ඉවරලා ප්‍රාර්ථනා කරනවා. අනාදිමත් සංසාරේ ඉඳලා ඒක තමයි ඔබ ලව්ව ඒවා කියවන්නේ. අනාදිමත් සංසාරේ ඉඳලා 91 කල්පයක් ඇතුළත තමන් ඉතින් අවදසාදානට ලක් කරලා වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහලා කවුරු හරි ඉන්නවනම් මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ කියන්න බෑ මොන වේසෙන් ඉන්නවද කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයා වෙලා ළඟ ඉන්නවද දන්නෙත් නෑ. තාම නෑ, තව ඉස්සරහට හැදෙන්න පුළුවන්. තමන් වදපු අම්මව මරන්න බෑ කාටවත්. නමුත් කර්ම වේගී ආවට පස්සේ පිංවිතුනි ඒවට ආයි අල්ලලා නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා. ජීවිතේ පළවෙනි වතාවට මුහුද දැකපු මිනිස්සු හුරාමියට කියන්නේ නැද්ද? මේ කොහේ හරි මේ ඈත කොහේ හරි මේ මුහුදක් දැකලම නැති ළමයි ජීවිතේ පළවෙනි වතාවට තමයි මුහුද දැක්කේ. ඒ දැක්කේ අවසාන වතාවටත් මුහුද, පළවෙනි සහ අවසාන වතාවට. එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් කර්ම වේගය එනකොට පින්වදෙනි කොහොමදවත් අල්ලලා නවත්තන්න බෑ. ඉතින් හැමදෙස්සෙම දකින්න තමන්ගේ වැරද්ද වෙන කාගෙවත් වැරද්ද දකින්න යන්න එපා. තමන්ව හදාගන්න පුළුවන් තරම්. තමන්ව හදාගෙන තමන්ව සුවපත් කරගන්න. තමන්ව සුවපත් කරගන්නවා කියන්නේ පින්වදෙනි කොහොම හරි අදලා මේ නිවන් මාර්ගයට දාගන්න. නිවන් මාර්ගයට දාගෙන සෝතාපන්න වුණා නම් පින්වදෙනි එතනින් එහාට මේ කියනවා. මං කිව්වේ ඒකයි ආරයන් මහන්සලා කමා කරගන්න ලේසි. මොකද උන්වහන්සේලාගේ හැමදෙස්සෙම හදවතේ නගින දේ තමයි මොකද්ද? අනේ මේ පිලිස මේ නිබ්බහන ගාමිනී ප්‍රතිපදාවට ඇතුල් වෙලා නිවන් දැකපල්ලා. මේ නිවන් අවබෝධ කරපල්ලා. මේක හරි සාන්තයි, මේක හරි ප්‍රණීතයි. ඒක රහතන් වහන්සේ නමකින් නම් හොඳටම දැනෙනවා. එහෙනම් පින්වදෙනි යම් දවසක ඔබ ගිහිල්ලා මේ කමා කරන්න කමා ඉල්ලුවොත් නොදීදී නෑ නෑ උඹට උඹ නිවන් දකින්න ඕනේ. උඹට මෙහෙම කිව්වනේ. උඹට ගැව්වනේද? ඈ ඒකෙන් උඹ නිවන් දකින්න ඕනේ. උඹ අපාය ඵලයන්කෝ. මන් දෙන්නේ නෑ උඹට අවස්ථාව. එහෙම කියයිද කවදක්ක? එහෙම නෑ. අතපය හතරම කපලා දැම්මත් අරහතුන් වහන්සේ නමකගේ පස්සේ තේරිලා අනේ මම මේ කලේ ලොකු වැරද්දක් නේ කියලා වැඳ වැටලා සමාව ඉල්ලුවා. උන්වහන්සේ සමාව දෙනවා. දෙන්නේ මොකද? අනේ මේ සතර අපායෙන් උඹ නිදහසය. දහමත් දේශනා කරයි. මේ සතර අපායෙන් උඹ නිදහසෙලා මේ කටයුත්ත කරගනි. සෝවන්වත් යන් අඩුම තරමේ. එදිරුම සතර අපායේ යන්නේ. ලේසි නෑ පිංගුදෙලි මේ භව ගමනේ. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔබට මේ භව ගමනේ තියෙන හානිය තේරෙන්නේ හැමදෙස්සෙම මොකක් හරි කරදරයක් වුණාම. ඒ කරදරයක් වුණ වෙලාවට නම් අයියෝ මන්නම් හරියන්නේ. එහෙම නැත්තම් ටීවී එකේ මොනවා හරි කරදරයක් කාටරි කරදරයක් එනවා දැක්කහම තිරිසන් සතෙක් කවුරු හරි මේ අනික් සතෙක් මරාගෙන කනවා දැක්කහම හිතන මොකද්ද අනේ හත් දෙයිනේ මට නම් මේ සංසාරේ නම් වැඩක් නැහැ මට නම් හරි බයයි මන් නම් මේකෙන් නිදහස් වෙන්න ඕනේ ඒක ඒක තව ඊළඟ දවසේ මොකද වෙන්නේ ඊළඟ දවසේ එනකොට මේ ඔක්කොම අමතකයි ආයි ඒක තමයි ලෝක සාමාන්‍ය ස්වභාවය ඒකයි අනුම තරමේ එහෙම හරි මතක් වෙනවා නම් හොඳයි ඒ වෙලාවට හරි ඉතින් මේකෙන් නිදහස් වෙන්න කියන්නේ අන්න ඒක නිසා පිංගද නැතුව ඔබ නිවන් දැක්කයි කියලා මගේ නිවන ඉක්මන් වෙනවද ඈ දැන් මේක ඩීල් එකක්ද තියෙන්නේ 10 දෙනෙක් සෝතාපන්න වුණාම මං අනාගාමී වෙනවා ඈ එහෙම ඩීල් එකක්ද තියෙන්නේ එහෙම එකක් නැහැ ඔබ කරගත්තොත් ඔබට මං කරගත්තොත් මට ඒකයි මම කියන්නේ පිංගුදිනේ දිවි හිමියෙන් නිවන් දකින්න තමයි ඉන්නේ මේ මුළු ලෝකෙම ජනාධිපතිකම දෙනවා කුවා සක්විති රජපදිවේ දෙනවා කුවත් එපා ඒ මොකුත් එපා අවශ්‍ය කමක දෙගේ මොකද්ද නිවන් දකින්න ඒ වෙනුවෙන් තමයි සියලු කටයුතු කරන්නේ නිවන් දකින්න තමයි පිංගුදිනේ නිදාගෙන ඇහැරින ඇහැරිච්ච මොහොතේ ඉඳලා යම් අවස්ථාවක මොලේ වෙහෙසනවා නම් යම් දෙයකට ඒ වෙලාවෙදි තින් ඒ කර්මස්ථාන වඩන්න බෑ අනික හැම අවස්ථාවකම පිංගුදිනේ කර්මස්ථාන වඩන එක තමයි කරන්නේ ඉතින් ඒක හොඳටම තේරෙනවා නිවන් මඟ වැඩෙනවා කියලා හොඳටම තේරෙනවා නිවන් මඟ වැඩෙනවා කියලා ඒක නිසා පිංගුදිනේ නිවන් මඟේ කිසි වෙනසක් කියලා නැහැ ඒව හැමම තියෙනවා මම හැමදාම ඔබට කියන්නේ ඒකයි ඉතින් ඔබට තියෙන්නේ මේක කොහොම හරි කරගෙන ඉහළට නැග්ගන්න හැමෝම උත්සාහ කරන්න වීරිය වඩන්න ඔය ඔබට මේ ලෝකේ දිනු වෙන තියෙන වීරිය නිවන් දකින්නත් වඩන්න ඒ දවස්වල ඉඳලා මම කියන්නේ ඒකයි දෙපැත්තම උඩට උස්ස ගන්න ඊට පස්සේ එක දවසක් කියේ මොකද්ද මේ පැත්ත උඩට උස්සන එක නවතර කළා මේ පැත්ත විතරක් උඩට උස්සන එතකන් දෙපැත්තම උස්ස ගන්න ඔය දෘෂ්ටිගත වීමක් තියෙන්නේ දෘෂ්තිය තමයි විනාශේ දෘෂ්තිය තමයි විනාශේ එහා ගෙදර එකාට වඩා මං උඩින් ඉන්නවා කියලා දෘෂ්තියක් ආපු ගමන් මොකද වෙන්නේ ඌ කාර් එකක් ගේන්නේ උඩ තියෙන හිත මේක අනිත් ගෙදර ඌ මොකද කරන්නේ බැංක් ලෝන් එකක් අරගෙන කාර් එකක් ගේනවා නැත්නම් ෆිනෑන්ස් කම්පැනි එකට ණය වෙලා කාර් එකක් ගේනවා මාස පහක් යනකොට ෆිනෑන්ස් එකෙන් ඇවිල්ලා අරගෙන යනවා වාහනේ ගේපු සල්ලි ටිකක් නැහැ අපකාරයන්ට දැන් නඩු වැටිලා මහා ගොඩක් කියලා මහා විනාශයක් කියලා අන්තිමට දෘෂ්ටි මවෙක් නැත කියන දෘෂ්ටියට වැන්නාම මොකද වෙන්නේ අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ කියලා එහෙම දෘෂ්ටියට වැන්නාම මොකද වෙන්නේ ඉතින් අම්මා කියන්නේ සාමාන්‍ය ගැණියෙක් විතරනේ අම්මා මොන හරි කියපුව ගමන් අනිත් පැත්තට කන පැලෙන් එකක් ගන්නවා අම්මට එයි සාමාන්‍ය ගැණියෙක් විතරනේ එයි අම්මා කියන අම්මා කියලා විශේෂ පුද්ගලයෙක් නැහැ කියන නත්ති මාතා නත්ති පිතා නේද ඊළඟ මේ නිවන් දකින්න ඉන්න මේ ශ්‍රේෂ්ඨ පිරිස් නැහැ කියලා දැනගන්න දෘෂ්ටියට වැන්නාම මොකද වෙන්නේ නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්න අන්න අර සම්මා පටිපන්න මොනවාද සම්මා කරන්න පිළිපන්න ඒ කියන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක බිඳලා දාන්න නැති කළා දාන්න පිළිපන්න උත්තමය සම්මා පටිපන්න අයේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අවිඥා සච්චිකත්තා පවේදෙන්ති මේ ලෝකේ ඒ ලෝකයක් අනිත් ලෝකයක් හරියාකාරව දැනගෙන ඒව පිළිබඳ නිවැරදි ධර්මයේ දේශනා කරන උත්තමය මේ ලෝකෙට පහළ වෙන්නේ නැත කියන දෘෂ්ටියට එනවා එහෙම දෘෂ්ටියකට තමයි පිවිසෙන්නේ කවුරු හරි හාමුදුර කෙනෙක් අනේ ආදන් එයා ඒවා කොහෙද නිවන් දැකලා තියෙන එයා එහෙම දෘෂ්ටියකට ඇවිල්ලා තමයි ඊට පස්සේ මොනව කරන්නේද පටන් ගන්න දෙන්න එහාට මෙහාට ආයේ කරකෝලා දෙනවා මොන කාලද මේ මොකද්ද දෘෂ්ටිය දැන් උදාහරණයක් ඉදිරියට ගන්නකෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා අපි දෝ හාමුදුර කෙනෙක් කියලා හරි එතන මේ හාමුදුරුවන්ට දාන්ට ආරාධනා කළාම මේ හාමුදුරුව බෑ කියනවා මම ආරාධනා මම වෙන ආරාධනාවක් මේ පිරි අරගෙන තියෙන්නේ මට ඒක නිසා එන්න බෑ කියලා. දැන් ගෙදර එන්නේ හාමුදුරුවෝ ගැන කොහොමද? තරහෙන්. තරහෙන් ඇවිල්ලා දෘෂ්ටිගත වෙනවා. මොකද්ද? දැන් කවුරු හරි කියනවා මේ හාමුදුරුවෝ නම් හරිම සිල්වත් මට නම් හිතෙන්නේ මාර්ගඵලයක් ලැබිලම තමයි කියලා. ඒ දෘෂ්ටිගත වෙච්ච ගම මොනවද හිතෙන්නේ? හරි දැන් අර අර දැන් කේන්තියකින් ඉන්නේ. ඒක නිසා පිංගුතුනි එකපාර බයින්න බෑ. දැන් කේන්තියෙන් ඉස්සලා දෘෂ්ටිගත වෙන්න ඕනේ. කොහොමද දෘෂ්ටිගත වෙන්නේ? අනේ යාට දින මාර්ගඵල මං යනකොට මේ හිටියේ කොහොමද මේ කකුලක් පිට කකුලක් දාගෙන හිටි. තමහට උන්වහන්සේගේ කකුලක් කැඩිලා හරි තුවාල වෙලා හරි මොනවා හරි වෙලා තියාගන්න බැරුව මේ කකුලක් ඉස්රුල්ලයක් උඩින් තියාගෙන ඉන්නත් ඇති සමහර වෙලා. කොහොමද දන්නේ? නේද? නමුත් දැක්කේ මොකද්ද? ඈ? දැක්කේ මොකද්ද? කකුලක් උඩ තියාගෙන ඉන්නවා. ඒක නිසා මොකද කරන්නේ? ගත්ත දෘෂ්ටිය. මොනවද? අනේ යාගේ මාර්ගඵල. ඒ කිව්වේ මොකද්ද? අන්න අර කියව එක තමයි නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් ආයන් අභිඥා සච්චිකත්තා පවේ දෙන්නේ දැමකදුණේ අර උත්තමිය ලෝකෙට පහල වෙන්නේ නැහැ එහෙම එකෙක් නෙමෙයි මේකා කියලා හිතාගත්තා. දෘෂ්ටියට වැහන දෘෂ්ටියට වැහලා ඉවරලා මොකද කරන්නේ? පාටන් ගන්නව නේද දෙන්න හොඳට. අනේ ඕකමේමයි ඕකමේමයි ඕකමේමයි ඕකමේමයි. දැන් මොකද වෙන්නේ? අවීතිමාන අර කදී කෙරුවලට යනකම් වැඩේ හදා ගන්නවා. අන්න ඒකයි පිංගුතුනි කියන්නේ දෘෂ්ටිගත වීම කියන්නේ හරි භයානකයි. ওই දෘෂ්ටියෙන් මිදෙන්න නම් ඒ කාන්තේම පිංගුතුනි සෝතාපන්න ඵලයට එන්න ඕනේ. ඒක නිසා වහ වහ උත්සාහ කරන්න. මෙතන සෝතාපන්න ඵලයටපත් වෙච්ච අය ඇති. එහෙම නැති අය සහ ඇති අය හැම කෙනාම මාර්ගය වඩාගෙන ඉස්සරහට යන්න. ඔබට තේරෙයි නැත්තම් මම මේ කියන දේ. ඒ තේරෙනකොට පරක්කු වැඩි. මේ මේවට වැඩි මේ ප්‍රශ්න අමතර ආවට පස්සේ වෙන්නේ ඕකයි තියෙන්නේ. මොකද මේව ගැන කියන්න එපා. කාමරාග පටික නැති කරන අරුට ඉදිරි ධර්ම දේශනාවලදී පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඒව තමයි දැන් අපි කතා කරගෙන යන්නේ. කාය අනුපස්සනා මනාකොට වැන්නකොට කාමරාග නැතිලා යයි. ඒව ගැන අපි කතා කරමු. මොකද මේ ප්‍රශ්නේ උත්තරයක් දෙන එක තමයි දැන් ඉස්සරහට අපි කරන්න තියෙන හැම තිස්සෙම. සියලුම දේ මනස විසින් පාලනය කරනවා නම් ශරීරයේ වෙන ක්‍රියාවන් අපි නොදැනුවත්වම මනස විසින් පාලනය වෙනවාද? ඔව්. අනිච්ච අනුගයි කියලා කියන්නේ ඒකයි. මොකද විද්‍යාඥයෙක් දැනගන්නේ කොහොමද? අනිච්ච අනුගයි කියන වචනේ තේරුම මොකද්ද? අපේ පාලනය යටතේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක නේද? දැන් විද්‍යාව ඉගෙන ගත්ත අය එහෙම නේද ඉගෙන ගත්තේ? එහෙනම් අනිච්ච කියන වචනේ මේ ලෝකෙන්න මේ කලින් ඉඳලා තිබුණේ නැද්ද? එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද? අනිච්ච අනුගයි කියලා කියන්නේ මොකද්ද? තමන්ට පාලනය තියාගන්න බෑ කියන එක නේද? එහෙනම් අනිච්ච කියන වචනේ තේරුමත් ඒකම තමයි. ඒක අනිත්‍ය නෙමෙයි. අනිච්ච කිව්වේ ඒක තමයි. බුදුහාඳුර. දේවයන් හොඳට පේනවා අනිච්ච කියන්නේ අනිත්‍ය නෙමෙයි කියලා. දැන් වචනේ ආපු නිසා මං කිව්වේ. එහෙනම් පිංගුදුනි එහෙම තමයි මේ මේ ශාරීරික ක්‍රියාකාරීත්වයන් සියල්ල සිද්ධ වෙන්නේ. ඔය දේවල් පිංගුදුනි ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඊළඟට තව ප්‍රශ්නයක් තිබුණා. ඒකටත් මං තංගල් උත්තරයක් දෙන්න. ඒ තමයි මේ නිවන් දැකීම සම්බන්ධ. අපි මං හිතන්නේ ඒක තරුණ මහත්මෙක් මට තේරිච්ච විදිහට අහලා තිබුණේ ආයි උපදින්නත් ආසාවක් නැත්තම් මේ ලෝකයේ ඉන්නත් ආසාවක් නැත්තම් නිවන ගැන අරමුණු කරගෙන නිවන සිහිපත් කරගෙන සියදිවි නසාගත්තු මේක හරිද කියලා. මේකයි පිංගතුනි ප්‍රශ්නේ. නිවන ගැන සිහි කළ සියදිවි නසා ගන්නවා කියලා කියන එක එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොකද හේතුව ඔබට ඕන විදිහට සිතුවිලි පාලනය කරන්න පුළුවන් නම් ඔබ මේ නෝර අරහත්ත්වයටපත් වෙලා ඔබට ඕන දේ හිතන්න පුළුවන් මට්ටම හදා ගන්න පුළුවන් නම් ඔබ මේ නෝර අරහත්ත්වයටපත් වෙලා එහෙනම් ආයි අලුතෙන් සිහි දිනසා ගන්න දෙයක් නැහැ. සිවුරට සිවුරක් දාගෙන ඉඳලා ධර්මයේ දේශනා කරන්නයි තියෙන්නේ. එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම ක්‍රමවේදයක් තියෙනවා නම් පිංගුතුනි ඔබට අද බණ කියන්න කෙනෙක් නැහැ. එහෙනම් අද මේ ත්‍රිපිටකය කියලා දෙයක්වත් නැහැ. ඇයි ඒ? සියලු රහතන් වහන්සේලා තෝරගන්නේ නේද ඔය ක්‍රමවේදේ? අර වනාන්තරයට ගිහලා ගස්ගල් පර්වත අස්සේ ඉඳගෙන මේක කරන්න දෙයක් නැහැ නේ. මොකද්ද කරන්න තියෙන්නේ? බණ ටිකක් ඇහුවා. නැත්තම් බුදුහාමුදුරන්ටත් කියන්න පුළුවන් මහණෙනි ගලින්න කඩුව අතට. දැන් මම උඹලාට බණ කියන්නයි යන්නේ. දේශනාව අවසන් වෙනකොටම බෙලි කපාගෙන ඉන්න කියලා. නේද? එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. එහෙම කරන්න බෑ. මොකද හේතුව පින්වතුනි මේක නැගිලා ඉන්නේ මූලයෙන්. මුලයි පිරිසුදු කරගන්න. ඔය අපේ මේ මේ පින්වතුනි මේ මේ වගේ දේවල් මේ වගේ දේවල් සිහි වෙනකොට පින්වතුනි හරි සංවේගයක් දැනෙනවා මේ බෞද්ධ ප්‍රජාව ගැන. මේ ධර්මය අවබෝධ නොවිච්ච පිරිස් මේ දැලිපිහිය නැමැති ධර්මයේ අතට අරගෙන හතර වට කරකවල මිනිසුන්ව තමන්වත් කපාගෙන මිනිසුන්වත් කපාගෙන හරියට අර මන්ද බුද්ධකෙකුට මේ ලොකු මේ මේ මැෂින් ගන් එකක් අහු වුණා වගේ මොකද ඌ කරන්නේ? අර කොකා ගස්තගෙන ඉන්නවා කට කට කට කට කර ගාලා ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා උටත් වෙඩි වැදිලා අනිත් අයටත් වෙඩි වැදිලා වස්තුත් විනාශ වෙලා මහා විනාශයක් කරලා තියෙන්නේ මේ. ඒක තමයි පිළිද ධර්මයේ කියලා කියන්නේ දැලිපිහ වගේ දෙයක්. හරියට පාවිච්චි කළොත් හරි නැත්නම් විනාශේ තමයි. පින්වතුනි අද ලංකාවේ ඉන්න වයසට අවුරුදු 45 පැනපු හැම කෙනෙක්ම බලන් ඉන්න චුතිසිත පිරිසුදු කරගන්න නේද? මොන මුලාවක්ද බලන්න. චුතිසිත කිව්වේ මොකද්ද? මේ අවසාන සිත. අවසාන සිත පිරිසුදු කරගන්න බලාගෙන ඉන්නේ. මම වැඩිපුර කොහොම හරි පින් කරන්න ඕනේ. පින් කරන එක හොඳයි. බලාගෙන ඉන්නවා චුතිසිත පිරිසුදු කරගන්න. මේ අපිටත් කියනවා ඉතින් අපි අනේ ඔව් හොඳයි කියලා කියනවා ඉතින් මොනවා කියන්නේ? ධර්මයේ අහන පිරිසක් නම් කියලා දුන්නේ නැහැ. ධර්මයේ අපිට උගන්නන පිරිස්නේ වැඩි හරියක් ඉන්නේ. එහෙනම් අපි ඒ වහගෙන ඉන්නව හැරෙන්න අපිට කතා කරන්න බෑ. චුතිසිත පිරිසුදු කරගන්න. ඒක තමයි තියෙන එකම අදිස්ථානය. පුළුවන්තරම් පින්කරන පාර පන්සලට යනවා, මේ පන්සලට යනවා, දාන දෙනවා, මේ දාන දෙනවා, පිච්චමල් පූජාවට යනවා, රුවන්වැලිින් සෑ පූජාවට යනවා, මහා මේ ඒ පූජාවට යනවා, බෝධීන් වහන්සේගේ පූජාවට යනවා. ඔය හැම එකක්ම කර කර මොකද්ද මේ කරන්න හදන්නේ? චුතිසිත මහා අසද්දුස දානය දීපු කෝසල මල්ලිකාවටවත් පුළුවන් වුණාද චුතිසිත පිරිසිදු කරගන්න? ඔබට හිතක් ඔබට ඕනේ හිත පහල කරගන්න පුළුවන් නම් පින්වතුනි සතර අපායට යන්නේ මොකුද? නිකන් හිතලා බලන්නකෝ. දැන් මෙතන ඉන්න කවුද සතර අපායට යන්න කැමති? කවුරුත් නැහැ. එහෙනම් දැන් මොකද්ද කරන් තියෙන්නේ? අවසානයේ එන හිත මොකද්ද? හතරම දෙයියන්ව සිහි කරගන්න ඕනේ. ටක් ගාලා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒ හිතෙන් අනික් හිත ඒක හරි. මට තේරෙන්නේ නැහැ සාස්ත්‍රුන් වහන්සේගේ මොන දේශනාවේද ඔය චුතිසිත පිරිසුදු කර ගැනීම සම්බන්ධව දේශනා කරලා තියෙන්නේ. අපිට නම් අහුවෙලා නැහැ. ගුරුවරුවත් අපිට නම් කියලා නැහැ එහෙම එකක්. ත්‍රිපිටකයේත් අහුවෙලා නැහැ. චුතිසිත පිරිසුදු කරගන්න කියලා එක. පිරිසුදු වුණොත් හොඳයි. දැන් කොහොමද දැන් ඔබට ඕනේ දැන් ඒ වෙලාවට ඒ හිත ගන්නෙ කොහොමද? කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 12 දී බුදු පිළිමයක බෙල්ල කැඩුව පයින් ගහලා. හැබැයි ඊට පස්සේ හරි හොඳයි මේ වැරදි ධාරණා ඔක්කොම තේරුම් අරගෙන ඊට පස්සේ හරි හොඳ ජීවිතයක් ගත කරගෙන ඉන්න දැන් අවුරුදු 98යි. දැන් 50 දින වෙලාවේදී ගෙදර අය හාමුදුරු වඩම්මල බුදු පිළිමයක් ඉස්සරහින් තියලා පිරිත් කියන්න යනකොට සමහර මේ බුදු පිළිම දකින්නකොට මොකද්ද මතක් වෙන්නේ? දැන් තිබ්බේ මොකද්ද බුදු පිළිමය? මතක්ුනේ මොකද්ද? බෙල්ල කඩපේක. දැන් මොකද උනේ? මල පෙරිත් එක්කලා එපදුනා බෙල්ල නැහැ. දැන් මොකද වෙන්නේ? යනවා ගිහලා දඩුවන් ගාලා වදිනවා තැන් තැන් වල. අරේ වදිනවා, මෙහෙ වදිනවා, මෙහෙ වදිනවා. ඉතින් මේ ගිහලා මහා ගිනි ජාලාවල හැලා පිච්චෙනවා ආයියනවා. වෙන්න බැරිද? පුළුවා. සාත්‍රුන් වහන්සේ දේශනා කළේ චුතිසිත පිරිසුදු කරන්නද සෝතාපන්න වෙන්නද? ඇයි එහෙනම් සෝතාපන්න වෙන්න කිය සතර පායෙන් මිදෙන්නේ? චුතිසිත පිරිසුදු කරගන්න එහෙම එකක් Tamanට කරන්න බෑ. මිනිස්සු හිතන්නේ අර ගොඩාක් පින් කළාම ඉතින් පින් කරන එක නම් ගොඩක් හොඳයි. ඉතින් ගොඩාක් පින් කළාම මොකද්ද? ඒ වෙලාවට හොඳ දෙයක් මතක් වෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා පරම අදිස්ථානේ මොකද්ද? චුතිසිත පිරිසුදු කරගන්න. ඕවා ওই මිනිසුන්ගේ ඔළුව වලට දැම්මේ කවුද? ධර්මයේ නැමැති මැෂින් ගන්න එක අරගෙන Tamanටත් වෙඩි තියාගෙන අනිත්ටත් වෙඩි තියාගත්ත පිරිස්. මම නම් ඔබට කියන්නේ නැහැ පිංගතුනි. මොකද සාස්ත්‍රුන් වහන්සේ නොකියපු දෙයක් මට කියන්න අයිතියක් නැහැ. උන්වහන්සේගේ ආසනේ ඉඳගෙන. මේක උන්වහන්සේ හිමි ආසනයන්නේ. ලක්ෂ කෝටි වාරයක් අවසර අරගෙන තමයි ඒකෙත් ඉඳගන්නේ. ඉඳගෙනත් උන්වහන්සේ කමා කරගෙන තමයි බැරි වෙලා හරි වැරදි දෙයක් කියවුනොත් ලක්ෂ කෝටි වතාවක් සමා වෙන්න කියලා තමයි දේශනා කරන්න පටන් ගන්නෙ. මේව උන්වහන්සේලාට හිමි ආසන. එහෙනම් පිංගතුනි මට ඔබට කියන්න බෑ චුතිසිත පිරිසුදු කරගන්න වැඩ කරන්න කියලා. මට එක දෙයක් කියන්න පුළුවන් මොකද්ද? අප වෙන්න පුළුවන් එක දෙයකට මොකද සාස්ත්‍රුන් වහන්සේ අප වෙලා තියෙන නිසා සෝතාපන්න වෙන්න සතර පායෙන් නිදහස්. වෙන නම් කිසි දෙයක් කරන්න උත්සාහ කළා වැඩක් නැහැ. පින් කරන්න පුළුවන් තරම් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. පින සුඛයට හේතු වෙනවා. හැබැයි පින සතර පායෙන් ගලවනවා කියලා නම් කොහෙවත් බුදුහාමුදුරුවෝ කතා කළා නැහැ. එහෙම ඒවා වෙන්නේ නැහැ. පිනෙන් සතර පායෙන් නිදහස් වෙනවා. හැබැයි පිනක් කරපු කෙනෙක් පින නිසා සතර පාය යන්නේ නැහැ. පවක් කරපු කෙනෙක් පව නිසා දිව්‍ය ලෝක යන්නෙත් නැහැ. හැබැයි පවක් කරපු කෙනෙක් එයා කරපු පිනක් නිසා දිව්‍ය ලෝක යන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ මෝඩකමේ මහිමේ කොච්චරද කියලා බලන්න. මම ඔබට කියනවා දැන් මේගොල්ලෝ මේ රිස්ක් එක ගන්න යන්නේ මේ අවදානම ගන්න යන්නේ සතර පායත් එක්ක. ඈ චුතිසිත පිරිසුදු කර ගන්න ඕනේ. ඈ සම්භාවිතාව ලොකු කරගන්න ඕනේ. ඈ දැන් 1/100ක් සම්භාවිතාව තියනවට කැමතිද? තුවක්කුවක් ඔබට දීලා තුවක්කුවේ තියෙනවනේ මොනවද ඒවට කියන්නේ පිස්ටල් එකක් නේද? පිස්තෝලයක් කියලා කියන්නේ. ඒක තියෙනවනේ උණ්ඩ දාන්න පුළුවන් 8ක්ද 6ක්ද නේද? අවිද ඕකේ එකක්. අපි දැන් 8ක් දාන්න පුළුවන් කියලා. ඕකේ එකකට උණ්ඩයක් දාලා ඒක කරකවන. කරකවල ඔබට දෙනවා. හා මේකෙන් වෙඩි තියාගන්න කියලා. ඔබ කැමතිද? ඔබ කැමතිද? අටෙන් එහෙක අවදානමක් ගන්න කැමතිද? එහෙනම් මු පිස්සෝ නේද මේ? මේ සතර අපාය ගැන වෙඩි තියාගෙන මැරුණා නම් පින්වතුනි එතනින් ඉවරයි. නේ? සතර අපාය කොහොම? අර කනාට වෙච්ච බල්ලෙක් වෙලා ඉවදුනොත් එහෙම? මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මහා අපරාධයක් නෙමෙයිද මේ ජීවිතවලට කරගන්නේ? යන්නේ. පුළුවන් තරම් බලු සංහාරය වැඩි කරන්න නේද යන්නේ? පුළුවන් තරම් සත්ව ගහනේ වැඩි කරන්න යන්නේ, පෙරේත ගහනේ නිරිසත්ව වැඩි කරන්න යන්නේ. ඉතින් මේවා පිංගුතුනි හොඳට තේරුම් ගන්න ඕනේ. මේවා ඔබට කියලා දෙන්න කවුරුත් නැහැ, මං කියලා දෙන්නම්. ඒකයි මං කිව්වේ මේ ධර්මාසනේ නැගිට්ටාට පස්සේ මගෙන් ප්‍රශ්න කරන්න එපා. මං ඒකයි කියලා දෙන්නේ, මාව ගණන් ගන්නවත් එපා සත පහකටවත් මේ ධර්මාසනේ නැගිට්ටාට පස්සේ. දන්නේ නැවගේ ඉන්නයි තියෙන්නේ. හැබැයි ධර්මාසනේ ඉන්න වෙලාවේදී යම් අදහසක් ඔබට දෙනවනම් අවවාදයක් තමයි ඒ දෙන්නේ. ඒක පිළිපදින්න. ඥාති සම්බන්ධකම් නැහැ මෙතනදී. අම්ම වනහන්න ඇවිල්ලා ඉඳගෙන ඉන්න වෙලාවටත් කියන්නේ ඒකයි. ධර්මාසනේ ඉඳගත්තට පස්සේ ඥාති සම්බන්ධයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ ආර්ය ධර්ම දේශනාවක් කෙරෙනවා. කාගේ දරුවෙද ඒව හැම එකක් නැහැ. ඥාති සම්බන්ධකම් නැහැ. දෙන අවවාද පිළිගන්නයි තියෙන්නේ. මොකද පිංගුදිනේ මේ කතා කරන දේවල් වලින් මම කොච්චර දේවල් ඉගෙන ගන්නවද? සමාධියට නැගෙන්න ඕනේ පිංගුදිනේ අපිටත් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඔබගේ පිනට තමයි ඒව නැගිලා ඇවිදලා ඒ දේව කියන්නේ. මමත් ඉගෙන ගන්නවා, ඔබත් ඉගෙන ගන්නවා. ශාස්ත්‍ර උන්වහන්සේගේ සාසනය මේක. එනම් මේ කොහෙවත් නැති චුතිසිත. දැන් අර අටෙන් එකක්නේ කිව්වේ. දැන් මං 100ක් තියෙන රෝල් එකක් ගන්නවා. තුවක්කුවට තියෙනවා 100ක්. එක උණ්ඩයක් දාලි වෙලා කරකොල දෙනවා. කවුද වෙඩි තියාගන්න කැමති? මේවා තේරුම් ගන්න. වෙඩි තියාගත්ත එතන මැරුණා එච්චරයි. හතර හපයට ගියෝ. අවීතිමාන අරකාදියට ගියෝ. ඒක චිත්ත වීතියක් නගන තරම් වෙලාවක් සැපයක් කියලා දෙන්නේ. හිතල බලන්න මොකද වෙන්නේ ගියොත් එහෙම කියලා. එහෙනම් ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ. තව තවත් මේ පහ අමා කරගෙන පමා වෙලා හරියන්නේ නැහැ. මේ පහ අතහැරලා දාන්න. රූප වේදනා සංඥා සංඛාර අමා කියලා බොහොම ආසාවෙන් අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. අතහැරලා දාන්න. අල්ලගෙන ඉන්න තමයි පමා වෙන්නේ. පමා වුණොත් ඉවරයි. අදම අතහැරලා දාන්න. හෙට මැරෙනවා කියලා හිතාගන්න. ඒක නිසා අද මම කොහොම හරි සෝවාන් වෙන්න ඕන කියලා අදිස්ථාන කරා. ගියොත් ගියා තමයි. ආයි අල්ලන්නේ බෑ. මලාට පස්සේ බණ කියන්නේ එහෙම වැඩන්නේ මොකටද ඒ? ඒක රීදී වෙනම සාසනයක් තියෙනවා. සම්බුද්ධ සාසනයේ සාස්ත්‍රුන් වහන්සේ ඒ අයගෙනෙත් අනුකම්පාවෙන් එහෙම දෙයක් දේශනා කරලා තියෙනවා. කරුණා සාසනය කියලා එකක් බුද්ධ සාසනය තුල තියෙනවා. ප්‍රඥා සාසනයට අමතරව. ඉතින් ඒක නිසා තමයි ඔය හත් දවසේ බණ ඒ කටයුතු කරන්නේ. ඉතින් හත් දවසේ බණකට ඇවිල්ලා මොනවද වැඩිපුර කරන්න කියලාත් ඔබ දන්නවනේ. වන්දි බට්ට කම හැරෙන්නේ වෙන මොනවද කරන්නේ? ජාතක කතාවකින් පොඩි කෑල්ලක් කියලා මම මේ උන්වහන්සේට දොස් කියනවා නෙමෙයි, ක්‍රමවේදයටයි දොස් කියන්නේ. ඉතින් ගිහියොත් දැනගන්න ඕනේ අනේ ස්වාමීනි අනිච්ච දුක්ඛනස දේශනාවක් කරන්නක ඇවිල්ලා. එහෙම කියන්නේ. ගිහියන්ටත් ඕනේ මොකද්ද? දන්නවා හාමුදුරුව හොඳට මං ගැන කියනවා. අපි ගැන හොඳට කියනවනේ. අර දුව කතාද බඳින ඉන්න ෆැමිලි එකන අනිවාර්යෙන් කියන්නේ. මොකද ලොකු හාමුදුරුව අපි ගැන ඉතින් මේ දාලාවේ හොඳට කතා කරන වෙලාවනේ. එද දුව කතාද බඳින ඉන්න එකගේ ගෙදර උන් ටික ඔක්කොම ගෙන්න ගන්නවා දාන්නට ඇයි ඒ ලොකු හාමුදුරුවන්ගෙන් හම්බ වෙනවනේ හොඳ මේව එක. ඊවට කියන්නේ වන්දි බට්ටකම් කියලා. සාත්‍රුන් වහන්සේ නම් ඕව තහනම් කරලායි තියෙන්නේ. ආයිත් මම කියන්නේ මේ පිරිසලකට කාටවත් පුද්ගලිකුට බයින්නව නෙමෙයි පිටින් මේ ක්‍රමවේදයට මම මේ කියන්නේ. ක්‍රමවේදය ගැනයි මම මේ කතා කරන්නේ. ඒක නිසා වහ වහ ඔබේ කටයුත්ත කරගන්න සූදානම් වෙන්න. ඔය කවුරු හරි ඔය චුතිසිත බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනේ. ඒ විරිසර පොඩ්ඩ තීරුම් කරලා දෙනවා චුතිසිත කියන ඒවා නෙමෙයි. මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් පිටින් ක්‍රමක්‍රමයෙන් කරන්නේ මොකද්ද? මේ අනිච්ච දුක්ඛ අනත අවබෝධ වෙන්න ලෝකේ අතහැරෙනවා ටික ටික. ලෝකේ අතහැරෙරි යනවා. සමහර උපාසක අම්මලත් එක්ක කතා කළාම මට කලකිරෙනවා. ඇයි දන්නවද? කට පුරවලා කියනවනේ මට නම් දැන් ඔය කිසිම දේව ගැන ආසාවක් නැහැ. ආසාව කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැති මට්ටමන්නේ. ඉතින් ඔය මතේ හිටියට පස්සේ වින්ගදෙන හිතාගෙන ඉන්නේ මම මොකටවත් ආසාවක් නැහැ. මම ඔය මොකටවත් ආසාවක් නැහැ. ඉතින් මේ කොහොමද කරන්නේ මේ චුතිසිත පිරිසුදු කරගන්න එකනේ? මේ කාගේ හරි ගිනි ගෙඩියක් ඔය පත්තු කරගෙන දැන් දඟලන්නේ. ඉතින් පව්. ඉතින් අපි කිව්වට දැන් අහන්නේ ඇයි ඒ? ගිනි ගෙඩිය පත්තු වෙලා ඉවරයිනේ. ගහමුදුර නැගගෙන ඉවරයි. දැන් ඒක තමයි නිවන දැන්. ඉතින් මම මෙහෙම කියන්නේ පින්වදිනේ ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔබගේ ඥාතියෝ හිත මිත්‍රාදියෝ ඈ ඔය හැම කෙනෙක්ම ඔය සමහර වෙලාවට ඔය තර්ථය ඇති. ඉතින් ඔබට පුළුවන් ඉදිරියට සූපපත් කරන්න උත්සාහ කරන්න. ප්‍රශ්නේ අහපෙන ඉඳන් උත්තරේ දෙන්න. ඉතින් ඒක නිසා පින්වදිනේ අනිත් එක මම ඔබෙන් බොහොම බැගෑපත් දෙයක් ඉල්ලනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ අප්‍රමාණ දුකක් ඉඳලා අන මේ බුදුවරු 500,000 ගාණක් ලෝකේ පහළ වෙනකන් එම් අප්‍රමාණ දුක්ඛන්දරාවක් ඉඳගෙන ඇවිල්ලා උන්වහන්සේ මේ නිවන් මඟ පහදලා දුන්නේ ඔබට අලුතෙන් නිවන් මඟවල හොයාගන්න නෙමෙයි. ඒ දීපු නිවන් මඟේ යන්න. අය අමුතෙන් ඔබ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. එක බින්දු මාත්‍රයක් හිතන්න එපා මගේ ශාස්ත්‍රුන් වහන්සේ එක අංශු මාත්‍රයකවත් ගුරු මුස්තියක් තිබ්බයි. එහෙම එකක් කළා නැහැ. සියලු දේ දීලා තියෙන්නේ නිවන් දකින්න අවශ්‍ය. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඒ මගේ යන්න තියෙන්නේ. ආයේ අලුතෙන් කිසි දෙයක් නැහැ. ලේසිකම එහෙම ඒවා නැහැ. ලේසිකම කියලා જાතියක් නැහැ. වීරයයි ඕනේ. ඒකයි මම කියන්නේ කවුරු මට ඕවා කරන්න බෑ. මම පැවිද්දෙක් වෙලා හිටියනම් මම කරනවා මේවා. කවුරු ඇහලා කිව්වනම් මට නිවන් දකින්න ඕනේ කියලා. එහෙනම් ඔය කේස් ටික කපලා මහත්තයා ඉන්නකෝ සතියක් සම්පූර්ණයෙන් තට්ටේ ගාගෙන ඉන්න බලන්න සතිය. ඉතල බලන්න වීරිය තියනවද කියලා මේක කරගෙන. නේද? ඒ ටික කපාගෙන ඉන්න බැරිද? මං කියන්නේ නිවන් දකින්න මට හරි හයියක් මට ඕනේ මේක නිවන් දකින්න ඕනේ කියලා නිය අද් දෙකත් මෙහෙම කරලා කියන්නේ. එහෙමනම් කියනවනේ එහෙම. බලන්න ඕනේ. නා තෙරප් දෙක නැතුව මහත්තයා මාස සතියක් ඉන්න. මේවට වීරිය තියෙන්න ඕනේ පිඟුදෙනේ කරන්න. ඒ ඔබට හිතනවා ඇති අනේ අපි මේක උත්සාහ කරනවානේ කොහොම කරනවා ඉතින් ඒක ටිකක් අඩු වෙන්නේ අපිට එන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? වීරිය නැහැ. බලන්න වීරිය තියෙනවද කියලා. වීරිය තියෙනවා නම් මේක කරන්න පුළුවන්. වීරයවන්ත වෙන්න. ටීවී එක බලන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණ කරා. සතියක්. ඊට පස්සේ බලන්න කමන්නේ. සතියක් ඉඳලා බලන්න. නැහැ මම බලන්නේ නැහැ ටීවී එක. මම බලන්නේ නැහැ ගෙදරත් බලන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. ගෙදරයි බලන මම බලන්නේ. දැන් ඔබ ඉන්නම රැට කන්නේ. ඈ ඉතින් දැන් තව කෙනෙක් කනකොට මොකක්ද දන්නේ ඔය අරයට ගිහලා කන්නකොහන්නේ. එහෙම හරියන්නේ. රාජ භෝජන වැළඳුවත් තමන්ගේ හිත ආයේ ඒකට ඇදෙනවා නම් කමක් නැහැ ඇදුනට. ඇදෙන්නේ නැත්නම් අනාගාමීනේ මේ වෙනකොට. නේද? ඇදුනට කමක් නැහැ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඇදෙන්නේ නැතුව තියාගන්න. ඒකට ඕනේ වීරිය. නිවන් දකින්න තරම් වීරයක් ඕනේ නැහැ පිංගුදෙනි මේ ලෝකේ තියෙන වෙන කිසිම දෙයකට. නිවන් දකින්න තමයි මහාම වීරය ඕනේ. ඒකයි මම කියන්නේ ටීවී එක බලන්න නැතුව සතියක් ඉන්න බැරි කෙනෙක් නිවන් දකින්නවා කියලා කිව්වොත් يعني ඒ තරම්වත් වීරයක් නැත්නම් නිවන් දකින්න ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ මේ ලෝකේ. මම මේ නිකන් උදාහරණ මේ කියන්නේ. වීරය. සාතුරුණ වහන්සේ වීර වඩු පෙර දැක්කනේ. නේද? අවුරුදු 6ක් තිස්සේ දැක්කනේ වීරිය වැඩ උපහෙට. හිතන්න පින්වතුනි අරමුණකට යන උත්මය කියන්නේ ඇවිල්ලා ඒකට. මේ අරමුණක් උදෙසා මහා අධිස්ථානකින් යන උත්මය. මේ කයක් ගැන හිතනවද? ඈ නිකමනේ හිතලා බලන්න ඔබට ඔබ දැන් මේ සාමාන්‍ය මිනිස්සෙකුට පුළුවන් ඒ දේ උන්වහන්සේ කරපු මේ වෙහෙත විඳින්න. රාජකුමාරයෙකුට කැඩපත් ඉස්සරහට වෙලා ඉන්නේ නැත්තේ. නේද? මොකද ඉතින් ඒ රූපස්ත්‍රිය දකින්න ඒ උත්මයත් කැමැත්තෙන් ඉන්නේ නැතිනේ. ලෝකෙට විහිවෙච්ච ලස්සනම මිනිස්සයද? ඒහා තවත් ලස්සන මිනිස්සෙක් මේ ලෝකෙ තලයට පහළ වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් කැඩපත් ඉස්සරහා ඉන්නේ නැත්තේ. එහෙනම් ඒ ලස්සන මූණ විකෘති වෙනකන් හකු බැහැලා ගිහිල්ලා මේ ඔක්කොම නියං හංකඩයක් විතරක් වගේ ඉතුරු වෙනකන් මේ කටයුත්ත කරන්න මොන මේ ඇඟවල් මේවා මේ කෙලින්ම වෙනසිලා ගියදෙන් කියලා නේ හිතන්නේ. මොනවා වුණත් කමන්නේ. මම මේක කරගන්න ඕනේ කොහොම හරි. වැරදි පාරේ ගියත් ඒක වෙනුවෙන් කොච්චර දැඟලුවාද? දැන් අපිට හරි පාර තියෙනවා නේ යන්නේ. දැන් උන්වහන්සේ වැරදි පාර යන්න නේද අර මහා අවුරුදු ගානක් තිස්සේ මේ මහා දුකක් දුන්නේ ශරීරයට. ඉතින් අපිට හරි පාර තියෙද්දි අපිට ඒකෙන් මේ ප්‍රකොටියෙන් පංගුවක වීරයක් විතරයි ඕනේ. ඒක නිසා පිංගුදෙනි මම මේ කියන්නේ උපරිම උත්සාහ කරන්න. වීරය වඩන්න. උපරිම වීරිය වඩන්න. ඒකයි පිංගදෙනි මම නොකර ඔබට කියන්නේ නැහැ කිසිම දෙයක් කවදක්. මම ඒකයි කියන්නේ. මම ඔබට ත්‍රිපිටක පූජා උදෙසා ඔබගේ හරියම්බු කරගන්න ධනෙන් කොටසක් වැය කරනවා නම් හොඳයි කියලා කියන්නේ නැහැ. මම ඒක කරන්නේ නැතුව. ආරාම පූජාවල් හදනවා කියන්නේ කවුරුත් හදලා දෙනවා කියලා නැහැ තාම. මම ලෑස්ති කරන්නේ ඒක. මම ලෑස්ති ඒක කරන්නේ. වීරවන්තයන් විතරයි එන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් අය එයි. අනිත් අය උදව් කරයි. අනිත් අය ඒ පුංකම් වලට සහභාගී වෙයි. දැන් වුණත් ලෑස්ති. එහෙම උත්මයෝ ඉන්නවා නම් ඒ උත්මයෝ උදෙසා ඒ දේවල් කරලා දෙන්න. දැන්ටත් අපි මේ මහත්තුරු කීප දෙනෙකුට කියලා තියෙන්නේ. අක්කර 10ක 15ක ඉඩමක් හොයන්න කියලා කොහෙන් හරි. ඒ උත්මයෝ උදෙසා සියලු පහසුකම් සහිතව ඒ දේවල් නිර්මාණය කරන්න. කරන්න තියෙන එකම එක දෙයයි වෙනමකුත් නෙමෙයි. නිවන් දකින්න. සක්මන් බලු ඒ දේවල් හැම දෙයක්ම තියෙනවා. ලෙඩ දුකට බලන්න ජීවක වෛද්‍යවරුත් ඉන්නවා. එදා දෙව්රම් මෙහෙර තමයි ක්‍රියාත්මක වෙන්නේ. එදා දෙව්රම් මෙහෙර අද තියෙනව නෙමෙයි. එදා සාහතුරුන් වහන්සේ වැඩ හිටපු කාලේ දිවිච්ච දෙව්රම් මෙහෙර තමයි පින්වදෙන ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් බස්තෝල යන සීසන් එහෙම ගන්න ඕනේ නැද කාටවත්? එහෙම ඒවට අසල්ලි වේදන් වෙන්නේ නැහැ. සිව්පසයට විතරයි. ඔබ ඉංගලන්ත වාසීන් ඔබට පුළුවන් මේවා ඉස්සරහට කරන්න. පින්වදෙන මේවා මේ දිව්‍ය ලෝක වල ඉන්න දෙවිවරුන්ගේ දේවානුභාවය අභිභව පහළ වෙන්න පුළුවන් දිව්‍ය ලෝක වල ගිහිල්ලා. මේ මෙන්න මේ පින්කම් වලේ යම් කෙනෙකුට නිවන් දැක ගන්න බැරි වුණොත් අද බොහෝ තරුණ පිරිස ඉන්නවා පින්වදෙනේ මේ පැවිදි වෙලා මේ කටයුත්ත කරගන්න බලාගෙන. ඒ අය ලොකු වෙහෙසක් දරනවා. මම ඒකයි කියන්නේ. මේ ශාසනය එහෙම හිස් නැහැ. බොහෝ තරුණ පිරිස ඉන්නවා මේක කරගෙන යන. තරුණ වයස පිරිසුත් ඉන්නවා. එහෙම කියලා එකක් නැහැ. ඉන්නවා. මේ වගේම ශාසනයේ කාලා දාන පිරිසුත් ඉන්නවා. ඉතින් අයත් ඉන්නවා, අයත් ඉන්නවා, එච්චරයි. පිරිසක් නිවන් දකින්නවා, පිරිසක් බ්‍රහ්ම ලෝකේ යනවා, පිරිසක් දිව්‍ය ලෝකේ යනවා, පිරිසක් මනුස්ස ලෝකේට ආයෙනවා, තව පිරිසක් සතර අපායට යනවා. ওই ටික තමයි විදිය. හරි. දැන් එතකොට තව තවත් කොල් පින් කරන්න ඕනේ නැහැ නේද? නැත්තම් හැමදාම දවසින් දවස මේවට එනවා. මේ ඥාති පිද වින්න ගැන එහෙම ප්‍රශ්න අහලා තියෙනවා පින්වදින මේ දේවල් ඉතින් මේට කලින් කියලා තියෙනවා. ඉතින් ඒවා අහන්න මම හිතන්නේ දැන් ඒවට හේවත් හදලා තියෙනවා නේද? ඒක සර්ච් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් සර්ච් කරන්න බැරි නම් මේ මහත්තුරුන්ට කතා කරන්න මේ මහත්තුරු ඒක කරන විදිය කියලා දෙයි. එතන ඒක නිසා මොකද මේවා පටන් ගත්තට පස්සේ බෙහෙතේ පැය 3-4 ඉතින් කතා කරන්න ඕනේ ඉතින්. ඉතින් ඒවා ඉතින් කරන්න හුලං කරන්න කාලයක් ආවම ඉතින් දැන්ට කරන් තියෙන මොකද්ද? පුළුවන් තරම් මේක ඉවර කරගන්න එක. දැන් පිටින් එදා කියපු දහම් කාරණාවක් සම්බන්ධව ප්‍රශ්නයක් ආවා. හැමදෙස්සෙම පිටින් ඔබ බණ අහන්න මේවා රෙකෝඩ් කරගන්න මම ඒකයි කියන්නේ. මේ නවීන විද්‍යාඥයෝ ඔබට දීලා තියෙන ලොකු දායාදයක්. ඒ දායාදේ ප්‍රයෝජනෙට ගන්න. උත්තමිය පිරිනුවම් පානවා උත්තමයන්ගේ කටහඬවල් තාම තියෙනවා. ඒ උත්තමිය දේශනා කරපු ධර්මයේ ඒ කටහඬින් මෙහෙම්ම තියෙනවා. ඔබ අරහත් වෙනපත් වෙලා පිරිනුවම් පෑවත් පින් දෙන්නේ ඔබ දේශනා කරපු ධර්මයේ එහෙම්ම පවතිනවා ලෝකේ කාලය. ඉතින් ඔය කාලේ සාස්ත්‍රුන් වහන්සේ පහළ වුණා නะ. අද ඒ කටහඬ ඒ විදිහට උන්වහන්සේගේ රූපෙත් එක්ක ඔක්කොම තියෙනව නේද එහෙනම්? එහෙනම් ආයි උන්වහන්සේ ආයි මේ අර තව කල්පයක් ජීවත් වුණා වගේ නේද? එහෙනම් මේ ඒවා ප්‍රයෝජනෙට ගන්න. පුළුවන් තරම් අහන්න. ආයි ආයි අහනකොට පිංගුදුනේ තේරෙන්නේ නැති තැන්. හොඳට ඔළුවට අරගෙන ඒ දේවල් අපිට ආයි යොමු කරන්න. ඒවා යොමු කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒවා නැවත නැවත කතා කරන්න. දැන් ඒක ගිය සතියේ හෝ ඉතිහාස සතියේ මට මතක නැහැ. ඒ කතා කරපු වෙලාවේ අපි කතා කළා රිලේ එකක් ගැන. නේද? අර පොල්ලා ඒ පොලු කෑල්ල අරගෙන ඉවර වෙලා. එක මිනිස්සෙක් දුවනවා. ඒ මනුස්සයා දුවලා යම් තැනකට ගියාම ඒ මනුස්සයත් එක්ක අනිත් කෙනා දුවලා ඒ වේගෙට ඇවිදිල්ල මොකද කරන්නේ? ඒ බැටන් එක අරයගේ අතට දෙනවා. ඊට පස්සේ එයා ඒ ටික දුවනවා අනිත් කෙනා. එහෙනම් පින්වතුනි මේ වේගය නැවතිලා නැහැ කොහෙදවත්. මේ වේගය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඔය වේගය දිහා බලන් ඉන්න කෙනෙක් කියනවා මොකද්ද? මේ ලෝකයේ සස්සතයි. මේ ආත්මය කියන්නේ ශරීරයකින් ශරීරයකට මාරු වෙන දෙයක් කියලා ආත්මය කියන්නේ. ඔය වේගෙහිඳ තමයි පින්වතුනි මේ පිරිස එහෙම කියන්නේ. මම මේ කියන එක ටිකක් ගැඹුරු දෙයක් හොඳට අහන්න. එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා මේ එකම වේගෙන් දුවනවා මේගොල්ලෝ. එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා ඒ කෙනාට හති වැටෙනකොට ඒ කෙනාට තවදුරටත් දුවා ගන්න බැරි වෙන තැනකට එනකොට ඒ කෙනා අර බැටන් එක දෙනවා තව කෙනෙකුට. ඔය බැටන් එක නෙමෙයි දැන් මෙතන කතා කරන්න ඕනේ ලොකුම දේ. ඊට වඩා දෙයක් තියෙනවා. ඒ තමයි පින්වතුනි වේගෙ. මේ වේගය කියන එක පින්වතුනි මේන්ටේන් කළා නේද? ඒ වේගය කියන එක එක්කෙනෙක් පවත්වාගෙන ගියා. ඒ වේගය අඩාල වෙන්නේ නැති වෙන විදිහට මොකද වෙන්නේ? අනිත් කෙනා එයත් එක දුවලා ඔබ රිලේ එකක් දුවනවා දැකලා තියෙනවා. මොකද ඒකට මේ කියන්නේ මේ සහය දිවීම. සහය දිවීම. අපිත් දුවලා තියෙනවා සහය. ඔබ හැමෝම කළා ඇති ඒක. එතන සහය දිවීමේ තරඟයට එනකොට එක්කෙනෙක් දුවගෙන දුවලා යාට හති වැටෙන තැනට එනකොට ඒ දුර ප්‍රමාණයෙන් තමයි තියලා තියෙන්නේ අනිත් අය. එතන උඩරිම ජවය අරගෙන යා දුවද්දි දුවලා ගිහිල්ලා අනිත් කෙනාට බැටන් එක දෙනකොට අනිත් කෙනත් එයත් එක්ක දුවනවා මගේ ඉඳලා. දුවලා ඒ වේගයත් එක්ක තමයි බැටන් එක ගන්නෙ. එතකොට පින්වතුනි මේ වේගය ගැන සලකලා බලනකොට මේ එකම වේගයෙන් තමයි මේක යන්නේ. එකම වේගකින් මේක යනවා ශරීරකින් ශරීරයට. හොඳට බලන්න ඒක. වේගය කියන එක යනවා කොහොමද? ශරීරකින් ශරීරයකට. එතකොට ඔය ශරීරකින් ශරීරයකට වේගේ පනිද්දි එකම වේගයක් මේන්ටේන් වෙච්ච නිසා මේ ලෝකේ ඉන්න පිරිසක් කියන්න පටන් ගත්තා මොකද්ද? ස්ථිර වෙච්ච ආත්මයක් තියෙනවා. සස්සත වෙච්ච ආත්මයක් තියෙනවා. විපරිණාමයට යන්නේ නැති ආත්මයක් තියෙනවා. වෙනස් වෙන්නේ නැති ආත්මයක් තියෙනවා. තමන් කැමති විදිහට පවතින ආත්මයක් තියෙනවා. ඔය සංකල්පයට ආවේ ඔන්න ඕක නිසා. නමුත් තින්විතින ඔය වේගේ ගත්තේ කොහොමද කියලා අපි කල්පනා කරන්න. දැන් හොඳට බලන්න ඔය වේගේ කොහොමද ගත්තේ? ඔය වේගේ ගත්තේ පින්විතිනි එක මොහොතක් අඩිය තියලා මිනිස්සෙක් දුවන විදිහ බලන්න. දැන් මම මේ කියන්නේ චීටා දුවන විදිහ නෙමෙයි. ඒ චීටා කියන කොටි විශේෂයේ දුවන්නේ නම් කොහමද? අර වඳුර දුවනෝ වගේනේ නේද? උන් ආකාශෙත් ඉන්නවා ටික වෙලාව. උන් පයින්නවනේ අතරම දුවනෝ නෙමෙයි. උන් පයින්නෝ. නමුත් මිනිස්සෙක් ගැන මේ කතා කරන්නේ. මිනිස්සෙක් දුවනවා කියන්නේ පයින්නවට නෙමෙයි. එතන එයා මොකද කරන්නේ? එයා අනික් කකුල තියන්නේ. ඒ තියනකොට තමයි අනි පිටිපස්සේ තිබිච්ච කකුල ආපහු ගන්නෙ. එහෙනම් එකම එක මොහොතක විතරයි පින්වතුනි ඒ පුද්ගලයාගේ කකුල කියන එක පොළවේ වදින්නේ. එහෙනම් මේ වේගය හැදිලා තියෙන්නේ ඒ පුද්ගලයා එක කකුලක් තියලා ඒ ශනිකම මේක අරගෙන අනිත් කකුල තියෙනවා. ඒ කකුල තිබීමත් මේ කකුල ගැනීමත් අතර වෙනස නොගැනී හැකි තරම් කුඩායි. ඒකයි කිව්වේ මේ හිතක් ඇති වෙලා නැති වෙනකොට අනික් හිත ඇති වෙනවා. ඒ දෙක අතර වෙනස දකින්න නැති තරම් කුඩායි. එහෙනම් මේ වේගයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔය ක්‍රියාදාමය තුලින් නේද? මේ කකුල අරගෙන අර කකුල තියනවා, ඒ කකුල අරගෙන අනිත් එක තියනවා, ඒ කකුල අරගෙන අනිත් එක තියනවා, ඔයක තුලින් නේද මේ වේගය කියන එක දැන් හැදෙන්නේ මෙයා තුල. එහෙනම් එකම වේගයක් තිබුණාට මේ වේගය දුන්නේ කොටස් වශයෙන් නෙමෙයිද? අද විද්‍යාඥයෝ ඔය ගැන දැන් චුට්ට දැන් මේ හොයාගෙන එනවා. නිව්ටෝනියන් ෆිසික්ස් කියලා නිව්ටන්ගේ යාන්ත්‍ර විද්‍යාව කියලා අපි ඉගෙන ගත්ත කොටසක් තිබුණා. ඕකේදී ඉගැන්වුවේ මොකද්ද? ශක්තිය කියලා කියන්නේ එකම එක ලොකු මේ ප්‍රභේදයක් විතරයි කියලා. නමුත් ඊට පස්සේ මොකද උනේ? අයින්ස්ටයින්ලා වගේ අය ලෝකෙට බිහි වෙලා ඒක ක්වොන්ටනීකරණය කළා, ක්වොන්ටිෆයි කළා. දැන් තියෙනවා මොකද්ද? එනර්ජි පැකට් එකක්. එනර්ජි පැක් එකක් තියෙනවා. එනර්ජි එකක් 10යි කියලා දෙන්න පුළුවන්. එහෙනම් දැන් එකක් වශයෙන් පවතින එක දැන් මොනවද වෙන්නේ මේ? එකක් වශයෙන් පවතින දෙයක් මේ ලෝකේ නැති බව දැන් විද්‍යාඥයෝ දැන් ටික ටික පෙන්නනවා. ඉතින් විද්‍යාඥයෝ රූපවලට ඕක පෙන්වන්න ගත්තේ 1600 ගණන්. ඩෝල්ටන් එහෙම ඇවිදිල්ල කියන්න ගත්තේ පරමාණුවක් මවන්නවත් බිඳින්නවත් බෑ කියලා. එහෙනම් ඊට ඉස්සෙල්ලා ඉඳලා හිතාගෙන හිටියේ මොකද්ද? මේ ඔක්කොම ඝන වස්තු කියලා. දැන් ඔය රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට මුලින් ඔව උගන්වනවා. ඊට පස්සේ හිතාගත්තා නෑ මේ හැම එකම අන්තු තියෙනවා. එකක් වශයෙන් පවතින එකක්වත් නෑ. ඊට පස්සේ දැන් තව ඇතුළට ආවා. එන පරමාණුව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තවත් ඇතුළට ආවා. ඒකත් තව කැලිය වලට කැඩෙනවා. ඈ ඊට පස්සේ දැන් ඒ ටික කරලා අහවර වෙලා තව කට්ටියක් පටන් ගත්තා මොකද්ද? එනර්ජි එක ගැන හොයන්නේ. ඔය එනර්ජි එක එකක් විදිහටයි තියෙන්නේ කිව්වා. ලයිට් එලියක් එනවනම් ඒ ආලෝකයේ එකම ශක්තියක් විතරයි තියෙන්නේ කිව්වා. ඊට පස්සේ තව ඒ විහි වෙලා කිව්වන්නේ ඒකත් කැලිය වලට කැඩෙනවා. ඒකත් පොඩි පොඩි අන්තු වශයෙන් තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ වේගයත් ඔන්න ඔය විදිහ තමයි. මේ වේගය හදලා දෙන්නේ ඔය කකුලෙන් ගන්න ශක්තියෙන් නෙමෙයිද? දුවන එකයි කකුල් දෙක කැපුවොත් කෝ වේගෙද? මොකද පින්වතුනි මේ දහම් සමාධියෙන් නැගිලා ආපු දෙයක්. ඔබත් ඉගෙන ගන්නවා, මාත් ඉගෙන ගන්නවා. ඒ ගැන කතා කරනවා. දැන් හිතන්න දුවන එකගේ කකුල් දෙක කැපුවොත් එහෙම. දැන් ඔය වේගය තියෙයිද? නෑ නේද? එහෙනම් ඔය වේගය හදලා දුන්නේ කවුද? කකුල් දෙක නේද? එහෙනම් කකුල් දෙක මොනවා කළාද වේගය හදලා දුන්නේ? පොළොවට ගහලා නේද? එහෙනම් ඔබ මෙතන ඉඳලා මීටර 100ක් දුවනකොට මීටර 100ක වේගය එකම විදිහට පවත්වන්න ඔබ අංශු මාත්‍රයෙන් වේගය නිපදෙව නේද? එහෙම නේද? එහෙනම් එකම වේගයක් කියලා එකක් තිබුණ නෑ නේද? අන්සුමාත්‍රයෙන් අන්සුමාත්‍රයට අන්සුමාත්‍රයෙන් අන්සුමාත්‍රයට ඔබ වේගය නිපදෙව්වා. එහෙම නිපදවල තමයි පින්වතුන් එකම වේගයක් කියලා දැන් ඔබට මේක පේන්නේ. එහෙනම් අනිත් එක්කෙනාට බැටන් එක දෙනවා. දැන් එයා දුවනවා ඒ වේගයෙන්. දැන් එයා දුවනකොට කොහොමද වෙන්නේ? නිකන් එන නිකන් එයාව තල්ලු වෙනවද? නෑ. එයාත් අන්සුමාත්‍රයෙන් අන්සුමාත්‍රයට මේ එනර්ජි එක ගන්නවා. මේ වේගය එයා හදනවා. පොළොවට ගගහ එනර්ජි එක හදනවා. පොළොවට ගගහ එනර්ජි එක හදලා තමයි පින්වතුනි මේ එනර්ජි එක එකම මට්ටමක තියාගෙන ඉන්නේ. පිටින් ඉඳලා බලන කෙනෙකුට පේනවා එකම වේගයක් තමයි මේ යන්නේ. එහෙනම් මේ මනුස්ස මේ මේ මේ සත්වයාගේ තුල සිද්ධ වෙන්නෙත් ඔහොම දෙයක්. සත්වයාගේ පින්වතුනි එකම සිත් පරම්පරාව, ඒ කියන්නේ එකම සිතක් යනවා වගේ මිනිසුන්ට පේනවා. මේකෙන් ගිහිල්ලා මේකෙන් පැනලා සමන් අරගෙන ගිහිල්ලා ඒක නිමල්ට දුන්නා. දැන් නිමල් දුවනවා. එතකොට මේ සද්ධර්ම ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට බිහි වෙන්න කලින් හිටව පිරිස හිතාගත්තේ මොකද්ද? මේ එකම එක දෙයක් තමයි මේ යන්නේ. ඒකට තමයි ආත්මයෙහිවත් සෝල් එක කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ආත්මයක් යනවා කියලා. එම්බා ආත්මයේ කඩුවකින් ඔබ කැපිය නොහැක. ගින්නකින් ඔබ දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේය. ඔන්න ආත්මය හඳුන්වපු හැටි. එන ඔය කියන ආත්මේ නේද මේ අර මේ සමන් දුවගෙන ගිහිල්ලා එතනින් අනිත් කෙනා ඒ හා සමානවම ඇවිදින්න දුවනකොට කාටවත් ඔගේ වෙනසක් පේන්නේ නැහනේ. නමුත් ශාස්ත්‍රෝන් වහන්සේ ඔය හැමෝටම වඩා මහා ප්‍රඥාවෙන් අග්‍රයිනේ. අන්නේ උත්තමයා දැක්ක එක දෙය. ඒ දැක්ක දේ තමයි මේ කකුල් ගහලානේ වේගය ගන්නෙ. මේ කකුල ගැහුවේ නැත්නම් එතනින් එහාට වේගයක් නැන්නේ. ඔව්ද නැද්ද? ඊළඟ කකුල ගැහුවේ නැත්නම් එතනින් එහාට වේගයක් නැන්නේ. එහෙනම් සත්‍යයා ඉන්නේ කොයිතරම් වෙලාවක් විතරද? මේ කකුල ගහන තත්ත්වේ ඒ මොහොතේ එක සත්‍යයක් නේද ඉන්නේ? ඒ කිව්වේ මොකද්ද? ඈ මේ එක හිතක් ඇති වෙනකන් විතරයි නේද සත්‍යය කියලා කෙනෙක් විද්‍යාමාන වෙන්නේ. දැන් මම මේ ඔබට කියන්නේ මේකව තේරෙන්න. ඊළඟට ඔබ මොකද්ද කරන්න ඕනේ? මේවා මෙනෙහි කරලා මේවා හරි ගැඹුරු ධම්ම මේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කරන්න. ඒකම හිතන්න. රූපෙට තියෙන අල්ම නසා ගන්න. එතකොට හරි. ඒක තමයි බේත. මම මේව ඔබට කිව්වට මං කරන්නේ නම් ඒක. මොකද ගහේ පල්ලෙහාම ඉන්න කෙනා මං. මොකද මටත් පල්ලෙහාන් ශාස්ත්‍රුන් වහන්සේ ඉඳද්දි මට හරි ලැජ්ජයි. මං ගැන. සාරිපුත්‍රයන් වහන්සේ මටත් පල්ලෙහාන් ඉඳද්දි මට හරි ලැජ්ජයි. ඒක නිසා පිංගොදෙනි උන්වහන්සේ කියපු දේ තමයි මම කරන්නේ. රූප වේදනා සංඥා සංකාර වල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය බල බල ඉන්නේ. එතකොට තමයි මාර්ගය වැඩෙන්නේ. ඊට අමතරව පිංගුදිනේ මේ සමාධිය තුලින් බලන දේවලුත් තියෙනවා. ඒවා බලන්න හේතුව තමයි මේවා තේරුම් කරලා දෙන්නේ. නැත්නම් මේවා තේරුම් ගන්න ඕනේ නැහැ නිවන් දකින්න. දැන් නිකන් හිතන්න. මේ සත්වයා කියන කෙනෙක් ඉන්නේ එකම එක අංශු මාත්‍රීය කාලයක් විතරයි. ඒ කාලෙදිත් මොකද වෙන්නේ? ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එහෙනම් තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවකදී විතරයි පින්වතුනි මේ සත්වයා කියලා කෙනෙක් හදනවා නම් හදන්න පුළුවන්. ඊට පස්සේ හැදෙන එක ඒක නෙමෙයි. අර තියෙන කකුල අරගෙන අනික් කකුල තියෙනකොට ඒකමද මේ ඉන්නේ? නේ. දැන් වෙන කකුලක් නේ තියලාදී. ඒක අරගෙන අනික තියද්දි ඒකද ඉන්නේ දැන්? නැහැ. ඒ වෙන එකක් ඒ තියලා තියෙන්නේ. එහෙනම් කසාද බඳින්න ඉස්සෙල්ලා ඔයා මට මෙහෙමයි කිව්වේ. කසාද බැඳන පස්සේ දැන් මට ඔයා මෙහෙමයි කියන්නේ. කියලා වැඩක් තියෙනවද? ඉතින් මම කසාද බඳපු කෙනා නෙමෙයිනේ දැන් ඉන්නේ. නේද? ඇයි? මං කසාද බඳපු කෙනා හිටියේ කොච්චර වෙලාවක් විතරද? يعني මම කැමැත්ත දුන්න කෙනා හිටියේ කොච්චර වෙලාවක් විතරද? එක මොහොතයිනේ හිටියේ. අම්මා කොච්චර වෙලාවක් විතරද හිටියේ? දැන් ඔබ ගැන හිතන්න මේක. ඈ? එතකොට දැන් ප්‍රශ්නයක් එන්නේද කෝ අම්මා කියලා? දැන් ඔය කොයි හිතද අම්මා? ඔය ගහපු මොන අඩියද ජෝන්? හරි සමන් හරි කවුරු හරි අපිට කියන්න පුළුවන් සමන් හරි වේගෙන් දුවනෝ. දැන් කෝ මොන කකුලද සමන්ද? හොයාගන්න නෑනේ. අම්මා කෝ? අම්මගේ මොන හිතද අම්මා? අම්මා කියන්නේත් කාන්තාව. උප්පත්තියේ ඉඳලම මොකද උනේ? දිව්වා අවසන් වෙනකම්. බැටන් එක ගත්තා ඉස්සෙල්ල එක්කෙනාගේ. බැටන් එක දෙන වෙලාවේ මොකද වුනේ? සමන්ගේ කකුලයි නිමල්ගේ කකුලයි දෙකම වදිනවා එක තැන. වැදිලා තමයි බැටන් එක දෙන්නේ අතට. බැටන් එක කියලා කිව්වේ පින්විතරේ මොකද්ද? මේ ඥාති පරම්පරාව අනන්‍යතාවය. ඥාති පරම්පරාව කියේ කවුද? බාප පුංචම මහප්ප නෙමෙයි. රහතන් වහන්සේ නමක් හෝ අවිඥාලාභී උත්තමෙක්. අවිඥාපාදක චතුත්ථ ධානයේට සමවැදිලා. පෙරවිසු කඳ පිළිවෙල සිහි කරන්න පටන් ගත්තා නේද? අන්න එතකොට පේන්න පටන් ගන්නවා මම එකේ මේකේ හිටියේ මෙහෙමයි. මෙතනින් එහා එකේ හිටියේ මෙහෙමයි. මෙතනින් එහා එකේ හිටියේ මෙහෙමයි කියලා. ඒ කියන්නේ මොකද්ද? අර බැටන් එක අතේ තියෙන නිසා තමයි ඒක දැන් කියන්න පුළුවන්. එකම අනන්‍යතාවයක් තියෙනවා දේ දුව පුරැලේ. එහෙනම් ඒ විදිහට ඇවිල්ලා ඔන්න අම්මා ඉපදුණා. ඉපදිච්ච දවසේ ඉඳලා මොකද වෙන්නේ? මේ දැන් සිත් හට ගන්නවා හට ගන්නවා හට ගන්නවා. හරිද? දැන් අම්මාගේ නම සුමනා නම්. දැන් සුමන හිටියේ කොතනද? ඔන්න හොයන්න දැන් සුමන හිටපු තැන. දැන් ඕකේ මොකಾದ සුමන? අපි දැක්කා පිංගුතුනි පොඩි සුමනෙක්. අසදරු සුමනව දැක්කා, ඉස්කෝලේ යන සුම මේ මේ මේ පහවතර සුමනව දැක්කා, 10 වසර සුමනව දැක්කා. නේද? ඈ අවුරුදු 20 සුමනව දැක්කා, කසාද බැදව සුමනව දැක්කා, බඩදරු සුමනව දැක්කා, ළමයි ඉන්න සුමනව දැක්කා, නාගි සුමනව දැන් දකින්න. දැන් ඔය අතරින් කවුද සුමන? හොයාගන්න නැහනේ. මම මේ කියනේම ඔබට තේරෙනවා විතරයි. අවබෝධ වෙන්න නම් ඔබ මෙනෙහි කරන්න ඕනේ මේවා. තේරීමයි අවබෝධ වීමයි කියන්නේ දෙක. මේක අවබෝධ වුණා කියලා කියන්නේ පිංගුතුනි. අවසාන දෘෂ්ටියත් බිඳිලා යනවා මොකද්ද? අහංකාරය සහ මමින්කාරය. දැන් හොඳට හොඳට හොඳට ගයින්න මේක. හොඳට බලන්න මේක දිහා. ඔතනින් කවුද සුමන? දැන් කවුද අම්මා? දරුවේ බඩට ආපු දවස් ඉඳලා අම්මා තමයි. දැන් කෝ අම්මා? එතකොට ඕකෙන් කාවද අම්මා කියලා ගන්න. එහෙනම් දැන් මෙතන මොකද්ද මේ වෙන්නේ? කෝ පින්වතුනි සත්වයෙන් දැන් මේකේ. මේ ඝන කයක් තියෙන හින්දා නේද මේ සත්වත්වයෙන් හඳුන්වන්න වෙලා තියෙන්නේ? නැත්තම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අර කොල්ල අතන ඉඳලා මීටර් 100 දුවපු නිසා නේද පින්වතුනි අපි සමන් දිව්වයි කියලා කිව්වේ? නැවත් ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? පයගගහ වේගය ඇති කර ගැනීමක් විතරයි නේද වෙලා තියෙන්නේ? එහෙනම් පින්වතුනි ඔය කියන එක සත්‍යයක් එක මොහොතක්වත් ඉන්නවද? ඒ එක මොහොතක් ඉන්නවනම් ඒ මොහොත තමයි පින්වතුනි මොකද්ද? මේ සිත් හට ගන්න ගත වෙච්ච කාලේ. ඒකත් පින්වතුනි ඒකාකාරී විඳීමක් නැහැ. ඒකෙත් මොකද්ද වෙන්නේ? උත්පාදයක් පේනවා, තිතියක් පේනවා, يعني පැවැත්මක් පේනවා, භංගවීමක් වෙනවා. උත්පාද තితి භංග වශයෙන් ඒකත් වෙනස් වෙනවා. ඒක අපි විශාල කරලා ගත්තොත් එහෙම, කාලේ වැඩි කරලා ගත්තොත් එහෙම, සුමනාගේ තරුණ මේ ලදරු වයසේ ඉඳලා කසාද බඳින වයසට වෙනකන් ආව අන්න උත්පාදේ, කසාද බඳලා මැදිවියට යනකන් හිටියන්න තితిය, එතන ඉඳලා වෙනසිලා යනකන් මෙරළේ යනකන් හිටියන්න භංගය. එහෙනම් එකම එක අවස්ථාවකවත් සුමනා කියන නමින් හඳුන්වන්න පුළුවන් අනන්‍යතාවයක් එහෙම තිබුණා නේ? පොඩි සුමන නේද? ඊළඟට එහෙම නැත්නම් ලදරු සුමන නේද? ලදරු සුමන, පහ වසරේ සුමන, හය වසරේ සුමන, හත වසරේ සුමන, ওই විදිහට නේද ඒක උනේ? එහෙනම් එකම මොහොතක්වත් එහෙම පැවතුනේ නැහැ නේද? එහෙනම් පින්වතුනි හිත ඔබට වැටහෙන්න ඕනේ කාරණාව තමයි එකම එක තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවක කාලයක් විතරයි හිතක් කියන එකත් පවතින්නේ. ඒකත් එකාකාරව පවතින එකක් නෑ. ඒකෙත් මොකද වෙන්නේ? උත්පාද තితి භංග වශයෙන් වෙනස් වෙවිලා ගිහිල්ලා යනවා. එහෙනම් කොහෙද පිංගුතුනි සත්වයෙක් ඉන්නේ? දැන් මේ කිව්වහම දැන් ඔන්න ඔළුවත් එක්ක දැන් හෝගාලා සටන්. මොකද හේතුව? මේක වැඩි. ඇයි? තාම කයට දොස් කිව්වොත් එහෙම තරහ යනවා නේද? ඈ බලපං කුඹගේ හැටි. නාලත් නැ නේද කාලෙකින් කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? තැනගක් ඉස්සරහා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? තරහ යනවා නේද? එහෙනම් තාම කය ගැන ආසාවත් අතහැරිලා නැහැ. එහෙනම් කය ගැන ආසාව අතහැරිලා නැත්තම් මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? ඒක කය තමන් නෙමෙයි කියලා හොඳට අවබෝධයට එන්න ඕනේ. කය තමන් නෙමෙයි. ඒ අවබෝධයේ උදෙසා තමයි පිංගුතුනි දහම් දෙසුවේ බොහෝ දැන් හති දෙක තුනක්ම. තව දෙසනවා. මේවා මේ ලේසියෙන් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඇයි පිංගුතුනි කොහෙන් ඇහුවත් මේක ඔළුවට වැටෙන විදිහට තියෙන්නේ. මේවා කියවෙන්නේ කොහේද තව? ඕනම් තැන් දෙක තුනක කියවේ. ඒකනේ ප්‍රශ්නේ. සුතිසිත පිරිසුදු කරගන්න අනිත් තැන් වල කතා කරන්නේ. දැන් මේ අපි කතා කරන්නේ පිළිද නිවන් මාගේ භාගිකට එහා තියෙන ඒවා. දැන් ඔය දැන් නම් මේ කිව්වේ මොකද්ද? 90% 100% අතර තියෙන ඒවා ගැන. ඒකයි ගොඩක් වෙලාවට මොනද වෙන්නේ? දැන් ඔලුවට දැන් තර එහෙනම් දැන් අපි ඉන්නේ ඉතින් මේ කන්නේ අපි දැන් බොන්නේ ඈ නේද? එහෙම වැටෙනවා. ඒක තමයි මම ඔබට කිව්වේ අතක් අතක් ඉස්සෙන පල්ලෙහා යන හැටි බලන්න. ආතුරු නහන්ද කිව්වේ සම්පජානකාරී හෝති කියලා. නේද? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා කිව්වේ. එහෙනම් ඉස්සරහට පස්සට යනකොට වටපිට බලනකොට මොනවද? මේ ප්‍රභවයේ ජනනී වෙන හැටි බලාගෙන ඉන්න කිව්වා. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ මනා නුවණින් බලන්න කිව්වේ ඒකයි. මම ඒකයි කිව්වේ මේ සම්පජානකාරී කියන ස්වභාවය. මනා නුවණින් යුතුව බලනවා කියන එක තමයි. හැබැයි ඒක තව ටිකක් විග්‍රහ කරගන්න ඕනේ. සම්ප්‍රජානකාරී කියලා කිව්වේ මොකක්ද? එකතු වීමකින් ප්‍රභවයක් ජනනී වෙන හැටි බලන එක. නිකන් ජනනී වෙනවද ප්‍රභවය? එහෙනම් මොනවද මොන මොහකින්ද ස්වභාවයක් ජනනය වෙන්නේ? ඈ හේතුන් එකතු වීම. සං කියලා කිව්වේ ඒකයි. ඕක අවිද්‍යා තෘෂ්ණාවෙන් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැතුව එකතු කරගන්නත් පුළුවන්. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එකතු කරගන්න එක තමයි නවත්ත ගන්න තියෙන්නේ. අනිත් එකකින් අතර වෙනවා අනුපාදිතේස නිවනේ. රහතන් වහන්සේත් මොකද වෙන්නේ? සම්පජානකාරීත්වයේ තියෙනවා. හැබැයි සාස්ත්‍රුන් වහන්සේ කියව මොකද සම්පජානකාරී හෝති. හොඳ ඔන්න මනා නුවණින් යුතුව බලනවා. ඒ නුවණ කියලා එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මොකද නුවණ උඹට මොලේ නැද්ද ළමයෝ කියලා අහන්නේ. ඒ නුවණ නෙමෙයිනේ මේ කියන්නේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සම්පජානකාරී කියලා කිව්වේ මොකද්ද? ප්‍රභවයන් මක් කරනවද? මේ යම් යම් දේ එකතු වීම නැත්නම් හේතුන්ගේ එකතු වීම ප්‍රභවයන් ජනනය වෙන හැටි බලනවා. එහෙනම් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ආදි වශයෙන් උන්වහන්සේ දේශනා කළා තියෙනවා නේද? දැන් එන ඔතන එකක් අරන් නිකන් බලන්න. වටපිට බලනකොට ඉතින් අද ඕකේ අරන් තියෙන අර්ථය තමයි වටපිට බලනකොට වටපිට බලන බව වෙනෙහි කරන්න. එතකොට වටපිට බලනකොට දැන් මම මේ වට බැලුවා පිට බැලුවා වට බැලුවා පිට බැලුවා වට බැලුවා පිට බැලුවා කියේ කී ඉන්න තමයි තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒකම තමයි බලන්නේ. ඉතින් වෙන බලන්න දෙයක් දන්නේ නෑනේ. ඇයි? සෝතාපන්නත් වෙන්න කලියෙන්නේ මක් වෙන්නේද? කායानुපස්සනාව වඩන්න පටන් ගන්න. ඉතින් ඒක නිසා අපි හඳුනන දොස් කියලා වැඩකුත් නෑ. කනා මුට්ටි ගැසීම ගැන අපි මේිට කලින් කතා කරලා තියෙනවා. මම හිතන්නේ අපි ওই මහත්තුරු ඒවා නිකන් දාලා තියෙන්නේ මොකද්ද? කනා මුට්ටි ගැසීම ඔන්නෝම නම් වලින් තමයි දැන් දාලා තියෙන්නේ. බොහොම හොඳයි. එහෙම දාන්නේ. එතන මිනිස්සු බලන්නේ නැකෝ මේ බණක් කියන කනා මුට්ටි ගහන එක ගැන. එහෙම කියලා හරි බලයිනේ. තනි කර කනා මුට්ටි ගහන එක තමයි. දන්නේ නැහැ මොහොකට ගහන්නේ කියලා කොහෙට ගහනවද කියලා දන්නේත් නැහැ. ගිහිල්ලා හොයේ වනනෝ. වැදුනොත් හරි. මේ වදින්න තියෙන්නේ කොහේ වදින්නද ඇයි? කරකෝල අතරින්නේ. අනිත් පැත්තටනේ. සාමාන්‍යයෙන් එහෙමනේ නේද? මුට්ටිය තියෙන්නේ අරහෙ කරකෝල අතරින්නේ අරහෙට යන. සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාවේ නම් තියෙන්නේ මුලින්ම මොකද්ද? කනාගේ ඇස් දෙක පාදපන් කියලා. කනාගේ ඇස් දෙක පාදනවා කියන්නේ මොකද්ද? සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණාම පේනවන්න මුට්ටිය තියෙන මුට්ටිය ඇතුළේ තියෙනවා කියලා ගහන්නයි තියෙන ඩෝන් ගාලා. ඉතින් අර කායානුපස්සනාව වඩන් බෑ පිංගුදින සෝතාපන්න වෙන්නේ නැතුව. ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ පිරිස්. අපිට දොස් කියලා හරියන්නේ නැහැ එහෙම කිව්වයි කියලා. එහෙනම් සෝතාපන්න වුණාට පස්සේ දන්නව කරන්න ඕනේ මොකද්ද? එහෙනම් ආලෝකිතේ විලෝකිතේ නැත්තම් මොකක් හරි වටවිඩ බැලීම. හරි ඉස්සරහට පස්සට යාමක් හරි අතපය දිගහැරීමක් ඇකිලීමක් හරි සිවුරු නැවීමක් හරි සිවුරු ඇඳීමක් හරි මොනවායි කටයුත්තක් කනකොට බොනකොට හරි ඈ කායිතේ සායිතේ සම්පජානකාරී හොති ආදි වශයෙන් මේ ඔය සාමාන්‍ය ජීවිතේ කරන වැඩ ටිකක් හාමුදුරු නමක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඔතන දැන් හාමුදුරු නමක් කරන සියලුම වැඩ දේශනා කරලා තියෙනවා. එහෙම නැහැ මේ පොඩි කොටසක් කියලා තියෙන මේ විදිහට අනිත් ඒවා කරන්න. දැන් එන ඔබ කොහොමද ඔබ ජීවිතයට ගන්නේ? එන ඔබ මොනවද ගන්න? වැඩට යනකොට එනකොට දාගන්න එහෙම වාහනේ එහෙට කරකවනකොට මෙහෙට කරකවනකොට සිග්නල් දානකොට ඔබ ඔබ ඔබ වාහනයක් එලවන කෙනෙක් නම් වැඩට යනකම් වාහනේ එලවන්නේ බ්‍රේක් එක ගහනකොට ඈ අර මේ දකුණු පැත්තේ කණ්ණාඩිය බලනකොට වම් පැත්තේ කණ්ණාඩිය බලනකොට පිටිපස්සේ කණ්ණාඩිය බලනකොට ඔය විදිහට ඕක දාගන්න ඉඳ ගන්නකොට හිට ගන්නකොට ඉති ඔය විදිහට දාගත්ත හැකි දොරවල් අරිද්දි කතාබහ කරද්දි කතා කරන්න නැතුව ඉන්නකොට. එන මේ හැම වෙලාවකම බලන්න තියෙන්නේ මොකද්ද? මේ හේතුන් එකතු වෙලා මේ ප්‍රභවය ජනනය වෙන විදිහ බලන්න. මොකක් හරි ඒ ක්‍රියාකාරීත්වයක් ජනනය වෙන විදිහ බලන්න හොඳට. දැන් අතක් අරගෙන බලන්න මේ අත කොහොමද ඉස්සරහට නැවෙන්නේ පස්සට නැවෙන්නේ කියලා. අද සයන්ස් කියලා කියන්නේ තනිකරම බුදුදහමේ එක පැත්තක්. මොනවද ඒගොල්ලෝ හොයන්නේ? හේතු. ඔළුව කැක්කමට බේත් හොයන්නේ කොහොමද ඒගොල්ලෝ? ඔළුව කැක්කම හැදෙන්න හේතුව බලනවා. ඒ කියන්නේ හේතුව කිව්වේ ලෙඩේ නෙමෙයි. මොන ලෙඩක් නිසා හරි කමන්නේ ඔළුව කැක්කමක් හැදෙන්නේ. මොකද්ද කියලා බලනවා. බලලා මොකද කරන්නේ? ඒ හේතුව නැති වෙන්න මොකක් හරි එකක් දෙනවා. ඒකට කියනවා වේදනානාශක කියලා. හරිනේ. එන හේතුව හොයලා හේතුවට අදාළ දේවල් තමයි පිංගුදෙන විද්‍යාඥයෝ හැමතිස්සෙම නිර්මාණය කරලා දෙන්නේ. ඒකයි කියන්නේ බුදුදහමේ අනික් පැත්තක් ඒ යන්නේ. බුදුදහමෙන් ගත්ත දෙයක් තමයි ඒ. වෙන මොකුත් නෙමෙයි. එන ඔබටත් තියෙන්නේ හේතුන්ගෙන් හැදෙන හැටි බලන්න. එහෙනම් අතක් අරගෙන මේ අත ඉස්සරහට නවනකොට පස්සට නවනකොට මොකද වෙන්නේ කියලා බලන්න හොඳට. මේක මේ මේ මේ ඉබේ වෙන එකක් නෙමෙයිනේ. ඔබ හිතින් මේක නවන්න ඕනේ. මං අත නවන්න ඕනේ. දැන් නැවුණද? මං හිතුවා විතරක් නෙමෙයි. මම කටිනුත් කිව්වා. ඒත් නැවුණද? නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? හිතින් අත නවන්න ඕනේ. දැන් මේ හිතින් අත නවනකොට ඔබට හිතෙනව නේද මේ අත හානේ නැවුණනේ ටක් ගාලා කියලා. ඇයි එහෙම හිතෙන්නේ? මේ වේගයේ හින්දා නේද? අතරක් නැතුව මේගොල්ලෝ මේ කටයුත්ත කරන හින්දා නේද එහෙම දැනෙන්නේ? එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? අතේ කොහමද ඕක වෙන්නේ? ඔන්න මම එක කාය සංකාරයක් වඩනවා. මම එක කාය සංකාරයක් වඩනකොට ඕන් අත ආව පොඩ්ඩක් ඉස්සරහට. මං තව එකක් වඩනවා. තව ටිකක් ආවා. තව එකක් වඩනවා. තව ටිකක් ආවා. තව එකක් වඩනවා. තව ටිකක් ආවා. ඈ තව එකක් ආවා. තව එකක් ආවා. තව එකක්. තව එකක්. තව එකක්. තව එකක්. තව එකක්. මං එකපා එකක් වඩද්දි ඔක්කොම ආවනම් මට කවදක්වත් පිංගුතුනි අත බාගෙට නවන්න බෑ නේද? ඇයි? ඇයිද? අත නවන්න ඕන කියපු ගමන් ජලස් ගල ගිහලා අත මෙතනටම නැවෙනවා. නේද? ඔබ කියන ඕනෙම තැනකින් මට නවත්තන්න පුළුවන් නේද? ඔබ කෝණමානයක් දීලා කියනවා හරියට වංශක 45.2 කදී නවත්තන්න බලන්න. දැන් වැඩි දෙයක් කරා. ගියලා හරියට වංශක වාදනය. ඇයි? එහෙනම් දශම ගාන්ටත් හරි නේද? අංශක ගාන්ටත් හරි කලා ගාන්ටත් හරි. කලා 60ක් අංශකයි. මිනිට්ස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. කලා 60ක් අංශකයි. එහෙනම් අංශක ගාන්ටත් හරි. ඊටත් අඩු කාලයකින් නවත්තන්න අඩු අංශක ගාණකින් ඒත් බැරිද? ඒත් පුළුවන්. එහෙනම් පිංගුතුනි මේ එකම එක වැඩපිළිවෙලක් නෙමෙයි නේද මේ? මේ අත නමනවා කියන එක ඒකාකාරව සිද්ධ වෙන එකක් නෙමෙයි. සංකාර ප්‍රකෝටි ගානක වැඩක් මේ. මෙයා තනිකර රොබෝ කෙනෙක් විතරයි. මේ ගැන දේශනා කළා. දැන් මේ වහන්න ඕනේ. මෙයා රොබෝ කෙනෙක් වෙන විදිය. මම දැන් මෙහෙදිත් දේශනා කළා නේද? ඊයේ පාර. මම හිතන්නේ. මෙයා රොබෝ කෙනෙක් වෙන විදිය. ගිය සති 3-4ෙම දේශනා කළා තියෙනවා. මෙයා මේ තනිකර මොකක්ද? අර එළියේ තියෙන මේ මේ පොල් කොටන් තියෙනවා නම් මේ පොල් කොටෙත් එකයි මේකත් එකයි. මැටියෙන් පිළිමයක් හදලා තියෙනවා නම් ඒකත් එකයි මේකත් එකයි. මේ කයත් එකයි. මේකෙන් ඔය සිත් પરම්පරාව අයින් වුණා නම් මොකද වෙන්නේ? ඔය සිත් හැදෙන එක අයින් වුණා නම් එහෙම මේ අත හොල්ලන්න බෑ මෙලෝ යකෙකුට. එහෙනම් මේ අත හොල්ලන්නේ කවුද? මේ මේකේ හටගන්න අර සිත් પરම්පරාව තමයි මේක හොල්ලලා දෙන්නේ. ඒක හටගන්න විදිහත් කිව්වා. මම ඕක ඇහුවා මේ මේ මේ මේ උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දරුවන්ගෙන්. මම උඹලා ඉගෙනගෙන ඉන්න තියෙන විදිහට මට කියපල්ලක බලන්න දැන් කොහමද ඔය අත හොල්ලෙන්නේ කියලා. එතකොට ඒ දරුවෝ කියනවා මොලෙන් කරන්ට් එකක් වගේ එකක් එනවලු. එහෙම තමයි දැන් මේ කියන්නේ. දැන් බලන්න මේ කියප එක හරියට හරි නේද කියලා. මේ සමාධිගත වෙලා දකින්න දේ මේ මේවට ඉතින් කරන්ට් එකක් වගේ එකක් කියනවා හැරෙන්න වෙන කියන්න දෙයක් දන්නේ නැහැ නේ. මොකද ඒ කරන්ට් එක කොහොමද එන්නේ කියලා කියන්න තරම් හැකියාවක් විද්‍යාවට නැහැ. ඒක සාස්ත්‍රුන් වහන්සේගේ දායාදයක් ලැබුව කෙනෙකුට විතරමයි කියන්න පුළුවන්. කෙනෙකු උන්වහන්සේගේ ධර්මයේ දන්න කෙනෙකුට විතරයි. දැන් මොකද වෙන්නේ? කරන්ට් එකක් එනවලු මොලෙන්. ඇවිල්ලා මොකද වෙන්නේ? මේ පැත්ත ඇකිලෙනවලු. ඒ කියන්නේ අතේ යට පැත්ත ඇකිලෙනවලු උඩ පැත්ත දිග ඇරෙනවලු. දැන් ඕක නෙමෙයිද අපි කතා කරන්නේ. මේ පිම්බීම් හැකිලීම් වෙන හැටි. ඒක ඒ යට මං හිතන්නේ මේ මහතුරු දන්නවා ඇති මේ කියන එක. මේ යට පැත්ත සංකෝචනය වෙලා මේ පැත්ත ප්‍රසාරණය වෙනවා. ඉතින් මං ඇහුවා දැන් කොහොමද ඒක වෙන්නේ? මේක ප්‍රසාරණය වෙන්නත් මේක මේ උඩ පැත්ත ප්‍රසාරණය වෙලා යට පැත්ත සංකෝචනය වෙනනම් මොක කොහොමද ඒක වෙන්නේ? මොලෙන් එනවලු කරන්ට් එක. ඊට පස්සේ මං ඇහුවා මොලෙන් කරන්ට් එක එන්නේ කොහොමද? ඒක තමයි මාත්මේ කල්පනා කරන්නේ. ඒක කොහොම වෙනවද දන්නේ? මං ගෝ හොඳට සිංහල ඉගෙනගෙන වරෙන් එතකොට මං කියලා දෙන්නම් කියලා. එන විදිය. එහෙනම් පින්වදනි මේ මේ විද්‍යාව කියන එක ඉතින් සත්‍ය හොයාගෙන යනවා. කවදා හරි ඉතින් පරම සත්‍ය හොයාගන්නකම්. ඒ කියන්නේ මොකද්ද? විද්‍යාඥයෝ බුදු වෙනකම්. නේද? විද්‍යාව 100%ක් සත්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත. නමුත් විද්‍යාවෙන් අඩුම තරමේ පින්වදනි අර 100%ක් මුලාවවත් අඩුම තරමේ නැති කරනවා ඉතින්. 100%ක් මුලා වෙන්නේ නැහැ පිරිසේ. දැන් එහෙනම් හොඳටම දන්නව නේද පින්වදනි මේ කරන්ට් එකක් එනවා කියලා අඩුම තරමේ බුදුහාමුදුරු කියන එක වැරද්ද කර දැම්මා. දැන් සයන්ටිස්ට්ලා කියනවනේ කරන්ට් එකක් එනවා කියන මොලේ. එහෙනම් පින්වදේ ඔය කතාව දැන් මම මේිට කලින් ඔබට කියලා තියෙනවා. මේ එන විදිය, එන ක්‍රමවේද. ඔය එන ක්‍රමවේදයට පින්වදුනි ඔය දේ සකස් කරන්න මේ මන විසින් කරන ක්‍රියාදාමය ගැන අපි කතා කළා. ඔය කරන්ට් එක කිව්වේ මොකද්ද? ඔය කරන්ට් එක කියලා කියන්නේ අර සංඛාර වඩලා හදන චිත්තජ රූප කලාව. චිත්තජ වායෝ ධාතු. ඒ චිත්තජ වායෝ ධාතුවක් හදනවා. මේ දේශන අහන්න පරණේවා. ඒ චිත්තද වායෝ ධාතුව නිර්මාණය කරලා ඉවර වෙලා ඒක ඔක්සිජන් පරමාණුවක් කුඩා කුඩා සියුම් සියුම් අංශු බවට පත් කරලා ඒ තරම් බලයක් මේ හිතට තියෙනවා. පින්වතුනි කිලෝ 50ක සිමෙන්ති කොටයක් උස්සන්නේත් කවුද? ඇට සැකිල්ලකට පුළුවන් ද ඒක කරන්න? ඈ කිලෝ 50ක සිමෙන්ති කොටයක් උස්සන්න මිනිහෙක් මැරිලා ඉන්නවා. ඈ දැන් උගේ අත් ඔක්කොම ශක්තිමත් කරලා ඉවරලා අපිට පුළුවන් ද උගේ ලව්ව කිලෝ 50ක් උස්සන්න? එහෙම කරන්න බෑ. එහෙනම් මේ හිතෙන් නේද මේ ශක්තිය දෙන්නේ මේ කිලෝ 50 උස්සන්න? කිලෝ 50 උස්සගෙන ඉන්නකොට වෛද්‍යවරයෙක් පිටිපස්සෙන් ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවොත් එහෙම දිහ නැති වෙන්නේ. මොකද වෙන්නේ? ඔහම උස්සගෙන ඉඳීද? ඉඳීද? නෑ. කිලෝ 50ත් එක දඩබඩස් ගාලා වැටෙනවා මේ කුණු කය. ඒක නේද ස්වභාවය? එහෙනම් මේ මේ කයට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔබට අතින් ලුණු ගෙඩියක් කපන්න බැරි නිසා ඔබ පිහියක් පාවිච්චි කරන්නේ. ආන් ඒ වගේ එකක් තමයි පිංගුදෙන හිත මේ ඇඟ පාලනය කරලා කරන්නේ. මේ වීදුරුව අල්ලන්න බැරි නිසා හිතට මොකද කරන්නේ? මේ හිත විසින් මේක අරගෙන ගිහිල්ලා මේ මෙයා කරන වැඩපිළිවෙල පිංගුතුනි හිතා ගන්න බෑ. මම ඔය අපේ සමහර මහතුරුත් එක්ක මේවා කතා කරනවා පුළුවන් අවස්ථාවලදී. මේ හිත විසින් කරන වැඩපිළිවෙල ගැන හිතා ගන්න බෑ. ඒකෙන් හොඳටම තේරෙන දෙයක් තමයි පින්වදින මේ හිත සම්පූර්ණයෙන්ම මුලාව ඉන්නේ. ඔය කය පාවිච්චි කරන්නේ යා හරියටම කිව්වොත් ඔය ඇඟට වැහෙන ගන්ධබ්බයෝ ඉන්නේ. නැත්නම් මල පෙරේතයෝ කියලා කියන්නේ අපි. ඔය ගෙවල් වල මිනිසුන්ට වැහෙන්නේ ලංකාවේ එහෙම. උන් පින්වතුනි මුලින්ම කරන්නේ ගෙදරට වැදිලා ඉවර වෙලා කන්න හොයනවා. බත් මුට්ටිය තියෙනවා. ගිහිල්ලා අත දානවා අහුවෙන්නේ. අනිත් එවුන් කනවා. ඒක ගිහිල්ලා පොඩ්ඩක් කන්න හදනවා අහුවෙන්නේ නැහැ. ගෙදර අනිත් අය පොඩි ළමයින් අල්ලලා ඉඹිනවා. මේ තමන්ගේ දරුවෝ මේ. ඉතින් මැරිච්ච එකගේ ඉතින් හිටපු දරුවෝ නෙමෙයි. දරු මුණුබුරුවනේ කවුරු හරි. ඉතින් ආදරේ නැද්ද? ආදරේ. ගිහිල්ලා අල්ලලා ඉඹිනවා. අහුවෙන්නේ නැහැ ඇල්ලුවට. ඉඹට අහුවෙන්නේ නැහැ මොකුත්. දැනෙන්නේ නැහැ මොකුත්. එහෙනම් දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ඝන ද්‍රව්‍යංගයේ තියෙන රූප වේදනා සංඥා සංකාර ගන්න බෑ මෙයාට. ඔය මනට ආහාර වෙන්නේ නැහැ වෙන කිසි දෙයක්. මනට ඕනේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහ විතරමයි ඕනේ මෙයාට. එහෙනම් ඔය පහ ගන්න මෙයා මොකද කරන්නේ? අර පෙරේතයා ගිහිල්ලා අර කාගහැරියෙක්ගේ ඇඟට වැහිනවා. ඇඟට වැහුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අල්ලුවාම අර අල්ලනකොට එන සැපයක් හරි දුකක් හරි මොකක් හරි වීමක් දැනෙනව නේද? ආන් ඒ වීම හොඳට දැනෙනවා මෙයාට. දැන් දැනෙනවා. දැනෙනකොට අඳුන ගන්නත් ඒ ස්පර්ශයෙන් සංඥා පහළ වෙන්නේ. ස්පර්ශ වීම නිසා සංඥාත් පහළ වෙනවා. ඒක නිසා සංකාර කරන්නත් පුළුවන්. ඒකත් හරි. සංකාර කරන නිසා විඥානත් හැදෙනවා. හරියට හරි. වැඩේ නම් නැගලා යනවා දැන්. දැන් මොකද කරන්නේ? යන්නේ නැහැ නේද? ඊට පස්සේ බත් දුන්නට පස්සේ මොකද කරන්නේ? ඉතින් හත් දවස් මම කියන හත් අවුරුද්දකින් කාලා නැන්නේ, මලාට පස්සෙම කාලා නේ. හත් දවසේ දානේ දුන්න එක දුන්නේ නැන්නේ දැන් ඇයි ඒ? ඇයි පෙරේත තට්ටුව කියලා දුන්නේ නැන්නේ ඒක? ඉතින් හත් දොහකින් දැන් හත් මාසෙකින් කාලා නැහැ. නැත්නම් හත් අවුරුද්දකින් කාලා නැහැ. දැන් මොකද කරන්නේ? අර කට්ටඩිය කැල බත් ටිකක් දුන්නාම මොකද කරන්නේ? අරගෙන මෙහෙම අරගෙන දිවේ අතුල්ල ගන්නවා. ඇයි? ඇයි මේ රූප මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න? එහෙනම් පින්වතුනි මේ ඔය හිත් පරම්පරාව. දැන් ඔය හිත් පරම්පරාව කියලා කියන්නේ නැතුව මං කියන්න හිත කියලා. දැනට එහෙම හිතා ගන්න. මේක හදා ගන්න විතරක්. හැබැයි කය නම් අයින් කරන්න ඕනේ. දැන් ඒකට අදාළ ඇති වෙන දේවල් දැන් මේ කියනවා. දැන දැනත් තියාගෙන ඉන්න එපා. කය අයින් කරන්න කිය කොහොමද? හිතෙන් අයින් කරන්න. මේ කය කියන්නේ මන් නෙමෙයි. ඒකාන්තයෙන්ම හොඳටම තේරෙනවානේ. අමනුස්සෙක් ඇහුනොත් ඒ කය ඌ. තවදුරටත් මන් නෙමෙයි ඒක. ඒක හොඳටම විශ්වාසයි. හා දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් මේක ඇඟට වැහිලා ඉවරෙලා දැන් මෙයාට ඕනේ මොනවද? මෙයාට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්න එහෙමම තමයි පින්වතුනි මේ මනට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවත් එයා ගන්නෙ ධම්ම විදිහට. එයාට පුළුවන් ද ඝන රූප විදිහට ගන්න? දැන් මේ මල මනට පුළුවන් ද ඝන රූපයක් විදිහට ගන්න? නෑ, ඒක ගන්න ඇහැ. නමුත් ඇහැ ගත් එක ස්පර්ශ කරන්නේ කොහෙද ගිහිල්ලා? මනේ ස්පර්ශ කරන මොකක් විදිහටද? ධම්ම විදිහට. මනට අරමුණක් විදිහට තමයි ගිහිල්ලා ස්පර්ශ කරවන්නේ. දැන් මෙයාට ඕනේකම තියෙන්නේ මොකද්ද? මෙයාට ඕනේකම තියෙන්නේ රූප ගන්න, වේදනා ගන්න, සංඥා ගන්න, සංකාර වඩන්න, විඥාන වඩන්න. මේකට මෙයා මොකද කරන්නේ? පුදුම වෙහෙසක් විඳිනවා. හිතන්නකො, රූපයක් තියෙනවා මේ බිත්තියෙන් එහා. දැන් මේ රූපය ගැන කවුරු හරි කෙනෙක් කියනවා, නියම රූපේ. දැන් මනට ඕනේ මොකද්ද? අරකේ රූපේ ගන්න ඕනේ. ඒක දකිද්දීන වේදනාව ගන්න ඕනේ. ඒකට අදාළ සංඥා ගන්න ඕනේ. සීළු හඳුනා ගැනීම හඳුනා ගන්න ඕනේ. දැන් ඔබට දෙයක් අඳුනා ගන්නකොට මේ හරි මේ තෘප්තිමත් වීමක් නැද්ද නිකන්? ඈ? අඳුනා ගනිද්දි දෙයක්? අනිත් අයට අඳුනා ගන්න බෑ, ඔබ අඳුනනවා. ඈ? අර අඟහරු ලෝකේ අර ගියේ යානේ මොකද්ද? දැන් ඔක්කොම කල්පනා කරද්දි එක්කෙනෙක් අහවල් යානේ කියනවා. එයා හරි දැන් එයාට හරි නේද? නේ අමුත්තක් තියෙනවා. එහෙනම් අඳුනා ගන්න එක හරි අමුත්තක්. අමුත්තක් කිය මොකද්ද? හරි ත්‍රිල් එකක් අඳුනා ගන්න එක. එහෙනම් දැන් මෙයාට අරක අඳුනා ගන්න ඕනේ. එහෙනම් ඒකට සංඛාර වඩන්න ඕනේ, විඥාන වඩන්න ඕනේ. ওই ටික දැන් මෙයාට ඕනේ. දැන් ওই මුකුත් කරගන්න විදිහක් නැහැ නේ මේක. දකින්නක. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් පින්වතුනි මෙයා වඩනවා සංඛාර. මොකද්ද වඩන්නේ? ඈ, කාය සංඛාර වඩනවා. වඩලා කොන්ද කෙලින් කරනවා. ඊට පස්සේ අත් දෙක පුටුවට තියනවා. කකුල් දෙක පුටුවට ලං කරනවා. අත් දෙකට බර දීලා කය උස්සනවා. මේ කය ඔබ ඇට සැකිල්ල දැකලා තියෙනවනේ නේද? ගාන්ටේ ඒ බෝල් ජොයින්ට් හරියට වැටලා තියෙනවනේ නේද? නේද? දැන් මොකද වෙන්නේ? ඈ, ඒව ගාන්ට ඕනේ අතකට කැරකෙනවා. එහෙනම් මෙතනින් බලය දුන්න ගමන් මොකද වෙන්නේ? මෙයාව කෙලින් කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මෙයාව කෙලින් කරන්න. සංඛාර ප්‍රකෝටි ගානක් වඩනවා පින්වතුනි. මෙයාව කෙලින් කරන්න. දැන් හිතන්නකෝ, පාටි එකට ගිහලා dance කරන එකෙක් ගැන මොන තරම් වෙහෙසක් කරනවද කියලා. එහෙනම් ඒකයි ආර්යයන් වහන්සේලා dance කරන්නේ නැත්තේ. අර මුලාවටපත් වෙච්ච එක ඌ කරන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා ඌ dance කරලා හති වට්ටගෙන පැත්තටලා ඉඳගෙන බට් ටිකක් කාලා ගෙදර ගිහලා මුදිය ගන්නවා. ඌ කියනවා ඌ enjoy කළා කියලා. කුමුරක් කොටලා විනියක් කියනවා මං enjoy කළා කියලා. අන්න ඒ වගේ වැඩක් ඌ කරන්නේ. ඉතින් ඔය තේරෙන්නේ නැහැ පින්වතුනි කවද වෙනකන්ද? මේවා අවබෝධ වෙනකන්. ඉතින් අවබෝධ වෙලා කියනකොට මොකද වෙන්නේ? උන්ට රිදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බයිනවා දාගෙන ඉතින්. මොනව කරන්නේද? බෑන්නත් නම් කමන්නේ, ගැහුවක් කමන්නේ, මැරුවේ නැත්තම් කමන්නේ. වැඩේ කරගත්තාට පස්සේ කෑවත් කමන්නේ. අරගෙන ගිහින්. දැන් මොකද වෙන්නේ? දැන් මෙයාව නැගිට ඕන. නැගිටේවට තාම දැක්කේ නැහැනේ. දැන් නැගිටවල මොකද කරන්නේ? මේ කකුල උස්සවනවා. මේ කකුල උස්සන්න සංඛාර ලක්ෂ ගානක් වඩනවා. උස්සවල ඉවර වෙලා තියෙනවා ඉස්සරහින්. දැන් මෙයා යයිද කවදක්වත්? කකුල යයිද කවදක්වත්? ඇඟ යයිද කවදක්වත් හිතන්නේ නැතුව යන්නේ නැහැ. දැන් මෙයා හිටගෙන ඉන්නත් මොනවද කරන්න ඕනේ? සංඛාර වඩන්න ඕනේ. හිටගෙන ඉන්නත් සංඛාර වඩල ඊට පස්සේ දැන් ඇවිද්ද ඕනෝ. එක කකුලක් තිබ්බා. ඒකට බර දීලා අනිත් එක උස්සලා තිබ්බා අනිත් පැත්තෙන්. හරිද? දැන් මම හිතන්න මේ අත නවනකොට සංකාර කෝටියක් වඩ අත නැවුවා නะ. දැන් මේ පුද්ගලයෙක් යනවා. එළියේ ඉන්න මිනිස්සෙකුට පේනවා පුද්ගලයෙක් මක් වෙනවද? ඇවිදිනවා. ඒකේ නා හිතනවා පුද්ගලයා ඇවිදිනවා. කය අතහැරලා හිතුවොත් එහේ මේකේ නා හිතනවා මේ කය ඇතුලේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය දැන් ඇවිදගෙන යනවා කියලා. ශක්තිය එකම එකක් කියලා. හිතුවා වගේ සයන්ටිස්ලා. නමුත් දැන් කියනවා මොකද්ද මේ එන ආලෝකය? ඒක ෆෝටෝන් එකක් කියලා කියන්නේ ඒක. ඒක ෆෝටෝන් එකක්. එහෙනම් ෆෝටෝන් එක තමයි මේ ශක්තිය එන්නේ කියලා. එහෙනම් ඒ වගේ මොකද්ද දැන් වෙන්නේ? ඈ ඒක සංකාරයෙන් සංකාරයට මොකද වෙන්නේ? මේක ඇවිදිනවා. හැබැයි සංකාරයට විතරක් මේක කරන්න බෑ. සංකාරයෙන් තමයි අර එනර්ජි එක හදන්නේ. ඒක විතරක් කරන්න බෑ. ඇයි? මේක ඝන ශරීරයක්. එහෙනම් ඒකට තව එකක් ඕනේ මොනවද? ඔක්සිජන්. ඒක නිසා මොකද කරන්නේ? මයින්හම ගහනවා. මයින්හම ගහලා ඉවරලා මොකද කරන්නේ? ඇතුලෙන් අරගෙන ඇතුලෙන් මේක කඩනවා. ඔක්සිජන් ගන්නෙ මේ ඒකනේ. නයිට්‍රජන් කොච්චර තියෙනවද? 178ක්ද කොහෙද තියෙන්නේ නයිට්‍රජන් නේද? හැබැයි ගන්නෙ මොනවද? ඔක්සිජන්. ඇයි? ලේසියෙන් කඩන්න පුළුවන්. ද්විත්ව බන්ධනනේ තියෙන්නේ. ඔන්න රසායන විද්‍යාව දන්න මහත්තුන්ට තේරෙයි. කැලියෝ මේක කඩන්න පුළුවන් හරි ඉක්මනට. ජීව වායු මිනිසුන්ට ජීවත් වෙන වායුවක් විතර හැදිලා මේක. ඇයි ඒ? මේක අංශු මාත්‍රියව කඩන්න පුළුවන්. අංශු මාත්‍රියව කඩලා මොකද කරන්නේ? මේක ප්‍රයෝජනෙට ගන්නව අර චිත්තජ මොනවත් ඒකද? චිත්තජ අර රූප කලාපත්. ඒ නැත්තම් චිත්තජ වායෝ ධාතු අර හදපු එක. ඒක තමයි අර කරන්ට් එක විදියට මොලෙන් යන්නේ එළියට. මොලෙන් යනවා කියලා කියන්නේ මොකද්ද? හිතින් මේ හිතට මේ කය පාලනය කරන්න බෑ. මේ කය පාලනය කරන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක තමයි මොකද්ද? මොලේ. ඒක නිසා හිතින් මොලේට තමයි අර අර අර අර ටික යවන්නේ. මොලේ හරහා මොකද හිතින් චිත්තජ වායෝ ධාතුව මොලේට යවුවහම ඒකත් එක්ක එකතු කරගෙන මොකද කරන්නේ? අර ඔක්සිජන් ධාතුව කඩාගෙන කෑලි කෑලි වලට ඒක අරගෙන යනවා හැමතැනම. එහෙම ගිහිලා තමයි මේ කය ප්‍රාණවත් කරන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අර කියපු එක තමයි දැන් වැඩ කරන්නේ. එහෙනම් දැන් ඒ යන ධාතුව නැත්නම් ඒ යන ඒ කියපු මේ චිත්තජ වායෝ ධාතුව හැම මොහොතෙම නිපද වෙනවා. එකම එකද නිපද වෙන්නේ? නෑ, හැම මොහොතෙම නිපද වෙනවා. නිපද වෙච්ච එක යූස් කරගත්ත ගමන් ඒකමක් වෙනවද? ඒක පිට වෙනවා. එහෙනම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් සිද්ධ වෙවි පිම්බෙනවා හැකිලෙනවා මේක ඇතුළේ. ආයි පෙනහළු විතරක් නෙමෙයි පිම්බෙනවා හැකිලෙන්නේ. මේ හැම එකක්ම පිම්බෙනවා හැකිලෙනවා මේ හැමතැනම. එහෙම වෙලා කොහොම හරි මේක අරගෙන යනවා අතනට. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ඉස්සරහා බලාගෙන ඉන්නේ. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? බෙල්ල කරකවන්න ඕනේ. ඔළුවත් ඉතින් කිලෝ 5ක් විතර බරයිනේ. කිලෝ 5ක් බර එකක් මේ පැත්ත හරවන්න කොච්චර බලයක් යදන්න ඕනේද? ඈ? දැන් මොකද කරන්නේ? මේ පැත්ත අකුරවල මේ පැත්ත දිගාරිනවා. අංශු මාත්‍රයෙන් මාත්‍රයට අකුරවල දිගාරිහම මොකද වෙන්නේ? ඕන් ඔහම හැරෙනවා මේ. හැරුණට හරියන්නේ නැහැ. ඇයි? මල තියෙන්නේ උඩ. දැන් එහෙනම් මොකද්ද උනේ? ඊට පස්සේ උඩ අතරත් මෙහෙම හරවන. එහෙම හැරෙවට හරියන්නේ නැහැ. පොඩ්ඩක් එහා පැත්තට වෙන්න තියෙන්නේ. ඒක නිසා ඇහි බෝල දෙක මක් කරනවද? මෙහෙට කරනවා. ඒතර ඇහි බෝල දෙක වැඩ කරන්නේත් කොහොමද? සංකාරවලින්. අන්න කාය සංකාරයක් වඩලි වෙරලා පිංගුදනේ ඇහි බෝල දෙකත් මෙහාට කළා. අන්න එතකොට මොකද වෙන්නේ? ඇහි රූපයයි මක් වුණාද? ගැටුණා. ඇහැට රූපයක් ගැටෙනකොට ඔන්න දැන් අර පරිච්ඡසමුප්පාද ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් පින්වතුනි, දැන් බලන්න ලෝකයේ සාරයි කියලා හිතාගත්ත පිරිස මොන තරම් වෙහෙසක් විඳිනවද කියලා ඒ සාරත්වයේ භුක්ති විඳින්න. ඔබගේ ඔය පය නැත්තම් ඔබගේ ඔය ශරීරය අද මේ දක්වා වෙහෙසුවා නම් වෙහෙසුවේ මොකටද? ඔය අපරාධයට නේද? දැන් ඒ රූපේ බල්ල ගත්තේ මොනවද? අපි උදාහරණයක් අපි හැමෝම කොහෙද ට්‍රිප් එකක් ගිහිල්ලා තියෙනවනේ. කොහෙටම හරි කොහේ හරි ලස්සන දර්ශනයක් බලන්න ගිහිල්ලා තිනවනේ කොහේ හරි. දැන් ඒ ලස්සන දර්ශනේ බලන්න කයත් අරගෙන ගිහිල්ලා ඇත් දෙක කරකෝ එතනෙලා බලලා ආවට පස්සේ ඇති දෙයක් තියෙනවද? නිකන් හිතන්න. ඇති දෙයක් තියෙනවද? ගෙනාවු දෙයක් නැහැ නේද? ගෙනාවා කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එන ගෙනාව කළ ඉතුරු වෙලා නැත්තම් පින්වතින ගිහිල්ල තියෙන්නේ මුලාවකින් නෙමේද? අර කයත් උස්සගෙන දැන් හිතන්නකො ට්‍රිප් එකක් යනවා. අපි ට්‍රිප් එකක් යමු කියලා දානවා අදහස. ඔය අරමුණ ආහම. දැන් මොකද කරන්නේ? දැන් ඔය ඔස්සේ තමයි සියලු කටයුතු. හිත හදන්නෙත් ඔය ඔස්සේ. ඒ කියන්නේ මනෝ සංඛාරවත් වඩා ගන්න. ඊළඟට වචන හදාගෙන ඒව කතා කරන්නත් එපා. මේ ඔයා එනවාද යන්නේ? ඈ? අපි රෝසබස් එකක් බුක් කරන්න යන්නේ. ඈ? ආදිවාසයෙන් කියලා. නේද? ඈ? ඔයා එනවාද? 14කට යන්න පුළුවන්. ඔයාටත් පුළුවන්. අයියවත් ඔන්නම් එක්කන්. ආදිවාසයෙන් කියලා. ඈ? ඒ දේවල් කරන්න. දැන් කාය සංඛාර කතා කරන්න කාය සංඛාරෙත් ඕනේනේ. නේද? වචී සංඛාරයෙන් කරන්නේ ඇතුලේ වචනේ හදන එක විතරයි. අන්සුමාත් ওই වචන හදන එක මම ඊසතිය කතා කළා. නේද? එක අංශු මාත්‍රයයි. එක වෙලාවකට කියන්න පුළුවන්. අම්මා කියලා කියන්න බෑ කාටවත්. අයන්නවත් කියන්න බෑ. එක අංශුවක් කියන්න පුළුවන්. අන් ශබ්ද අංශුවක්. එහෙනම් මේ ශබ්ද අංශුවෙන් අන්තුවට ගොඩ නගනක දෙනකොට තමයි මේක ගොඩ නැගිලා එන්නේ එළියට අවසානයක් වශයෙන්. එහෙනම් එතකොට ඒකට අදාළව කාය සංඛාර වඩන්න ඕන. දිව ගිහිලා රත් දන්න ඕනේ උඩ. තාලුජ කියලා තල්ලේවත් දන්න ඕනේ. දන්ත කියලා දත්වලවත් දන්න ඕනේ. නේද? තොල් පොටේවත් දන්න ඕනේ. ওই විදිහට මේ කටයුතු කරන්න ඕනේ. එතන එහෙම කළා තමයි මක් කරන්නේ කොහොම හරි අර කටයුත්ත කරවන්නේ. ඒකයි පිංගුදින විවිධාකාර ශබ්ද එන්නේ අපේ කටවලුනේ. ලංකාවේ කෙනෙකුට ආදරේ කියන එක ඉංග්‍රීසියෙන් කියන්න කිව්ව කොහොමද කියන්නේ? ලව් නේද? ඇයි? එහෙම තමයි දැන් පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අනුව තමයි සංඥා වැඩ කරන්නේ නේද? එතකොට ඒකට අනුව තමයි කාය සංඛාරත් වැඩෙන්නේ. එතකොට ගිහිල්ලා දිව කොහේ හරි වදින තැන වදින්න වෙන විදිහට සිංහල මේ ඉංග්‍රීසි එකේකට ඒක කියන්න කිව්වොත් එහෙම එයා කියනවා ලව් කියලා. එතකොට ගිහිල්ලා තොල් ලොල් විකාගෙන එයා එහෙම එකක් කරනවා නේද? එතන එහෙම එකක් කරන්නේ එහෙනම් එයා වෙන කාය සංකාරයක් විදිහට තමයි ඒක කරන්නේ. නමුත් කොහොම කරන්නත් එයා කාය සංකාරයක් කරන්නේ කවුරුත් ඇතුලේ හදලා දෙන්න ඕනේ. මේ හදලා දීප එක කාය සංකාරයක් කරා තමයි එළියට දෙන්නේ. එහෙනම් කතා කරන එක වදයක් නෙමෙයිද? එහෙනම් පින්වතුනි යම් කිසි උත්තමේ ධාන සමාධිය කරන සම්වැදුණාට පස්සේ චිත්ත ප්‍රීතියක් ශරීර සුවයක් ඇති වෙනව නේද? ඔය තියෙන ශරීර සුවේ. ඔබගේ රස්සාවට ගියාම ඔබට කියනවා වැඩ පහක්. ඒ රස්සාවට අනුව ඒ වැඩ පහම කරන්න ඕනේ. දැන් ඉතින් මහන්සියෙන් කොහොම හරි අමාරුවෙන් කරනවා. මාස දෙකක් විතර ගියාට පස්සේ කියනවා හතරක් කළාම ඇති. එකක් කරන්න ඕනේ නැහැ. දැන් පුදුම චිත්ත ප්‍රීතියක් නේද එන්නේ? ඒ වගේම ශරීරයට මහ සුවයක් දැනෙනව නේද? එනම් පින්වදෙනි මේ තොරතෝංචියක් නැති කාය අභිසංකාර වඩන එක නතර කළා නම් ඒ කියන්නේ අරහේ ශබ්දයක් ඇහුනහම කියලා කන දෙන්නයි මේ කය විවිධාකාරයෙන් චලනය කර කර මේ කය අවිද්දෝගෙන් ඊළඟ මොකද්ද කියලා බලන්න ඒකට අනුව කට හතුරුවන් ඒකට අනුව වචන හතුරුවන් ඒක දැනගන්න වේදනා සංඥා ගොඩනගන්න මේ ක්‍රියාවලිය හරි දාහසයි රහතන් වහන්සේ කෙනෙක් ඥාන සමාපත්තියට සම නොවැදුනත් මහා චිත්ත ප්‍රීතියක ඉන්නේ. ඒ වගේම මහා සුවයක ඉන්නේ ශරීරේ. දාහයකින් නෙමෙයි ඉන්නේ. ඇයි ඒ? අභිසංකාර වඩන්නේ නැති හින්දා. සංකාර වඩනවා. අභිසංකාර වඩන්නේ. ඒ කියන්නේ සද්දයක් ඇහුණ කියලා ඒක හොයන්න යන්නේ. ඒ කියන්නේ වැඩ පහෙන් හතරක්ම කරන්නේ එකයි කරන්නේ. ඒක කරනවා මොකද? ඉතින් කරුමෙට හම් වෙච්ච එකනේ. ඒ කිව්වේ මොකද්ද? ඈ විපාක හයක් තියෙනවනේ දැන්. ඉතින් ඒක තියාගන්න ඕන නිසා පින්ඩපාතේ වඩිනවා. දැන් උන්වහන්සේ පින්ඩපාතේ වඩින්නේ කොහොමද? ඈ දැන් හිතනවා පින්ඩපාත දැන් යන කාලේ හරි. ඊට පස්සේ ආයි උන්වහන්සේත් අපි කරපු වැඩේම නෙමෙයිද කරන්නේ? තියලා පුටුවකින් දැන් හින්නවන් නම් බර දීලා නැහිටලා කය කෙලින් කරවගෙන නේද? ඊට පස්සේ පාත්‍රත් ඒ ටිකත් අරගෙන දැන් ඉතින් කාය සංඛාරය වඩ හැබැයි අභිසංඛාර නෙමෙයි ලෝකේ අල්ලන්න ලෝකේ සාරයි කියලා හිතාගෙන ඒකේ තියෙන රූප වේදනා සංඥා සංඛාර පුළුවන් තරම් ගොඩ ගහ ගන්න ඕනේ කියලා හිතාගෙන කරන වැඩ පිළිවෙලක් නෙමෙයි. ඉස්සර අපි කතා කළේ ගොඩ ගහ ගන්නවා කිව්වහම සල්ලි දේපොළ මිල මුදල්. දැන් මම මේ කියන්නේ ඒව ගොඩ ගහ ගන්න එක ගැන නෙමෙයි. ඒව ගොඩ ගහ ගන්න එක ගැන කිව්වේ පෘථග්ජනයන්. දැන් ආර්ය පිරිසටයි බණ කියන්නේ. එහෙනම් දැන් මේ කතා කරන්නේ පිංගතුනි ඒ ගොඩ ගැහිම නෙමෙයි. මොනවද? මේ මන විසින් රූප වේදනා සංඥා සංඛාර විඥාන ගොඩ ගැහිම ගැන. එහෙනම් අන්නේ ගොඩ ගැහිම තුල තමයි මේ ඉන්නේ. එහෙනම් රහතන් වහන්සේ ඒව ගොඩ ගහන්නේ. එහෙනම් පින්වතුනි මේ කිව්වේ වෙන ඇත්ත දෙයක්. අභිසංකාර ගොඩ නගන්නේ නැතුව ඉන්නනම් ලෝකය ගැන කලකිරෙන්න ඕනේද නැද්ද? ලෝකය කියලා කිව්වේ මොකද්ද එහෙනම්? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? මේ මන රූප වලට ආසින්ද නේද? රූප වටිනවා කියලා තියෙන දෘෂ්ටියේ හින්දා නේද? මේ මන රූප බලන්න ඔබව එක්කයි යන්නේ. මේ මනට වේදනා ගැන තියෙන හැඟීම හින්දා නේද? මේ යමක් දැනගන්න තියෙනවා නම් හරි හොඳයි කියලා හිතාගෙන ඉන්න හින්දා නේද? මේ මන මේ කය ක්‍රියාත්මක කර කර ඔබව එතනට අරයි යන්නේ. එහෙනම් පින්වතුනි නිවන් දකින්න තියෙන එකම ක්‍රමවේදෙ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය හිතන්න. හරියට හරි නේද මේ බලන්න ගැළපෙන හැටි? ආයි තර්ක කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ නේ. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ කොහොමද? සෝවාන් වෙන්නත් ඒකමයි, සකදාගාමි වෙන්නත් ඒකමයි, අනාගාමි වෙන්නත් ඒකමයි, අරිහත් වෙන්නත් ඒකමයි. අරිහත්යට පත් වෙච්ච උත්තමයෝ ඉහාත්ම සුඛ විහරණයේ උදෙසා ඒකම තමයි මෙනෙහි කරන්නේ. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම වැහුනොත් මුළු නිවනම වැහිලා. එහෙනම් පින්වතුනි වහ වහ වහ වහ මේ රූපයන්ගේ තියෙන අසාර ස්වභාවය බලන්න. මේ ඔබ වැටිලා ඉන්න මුලාව දිහා බලන්න. දැන් හොඳට බලන්න, අපහස කරන ලීලාවෙන් නෙමෙයි මම මේ කියන්නේ. බල්ලෝ බුරනවා මට මොකද? නරිහූ තියෙනවා මට මොකද? ඒ වගේ තමයි පෘථග්ජනියෝ නටනවා ඉතින් මට මොකද? ඒක නිසා පින්වතුනි මේ ඒ අය ගැන මේ ඒ අයට අපහස කරන්න නෙමෙයි. දැන් බලන්න දෘෂ්ටියක වෙනස, දෘෂ්ටිවල තියෙන වෙනස. දැන් පෘථග්ජන මිනිස්සෙක් ගැන ඔබට පව් කියලා හිතෙන්නේ නැද්ද? පිළිකාවක් හැදිච්ච මිනිස්සෙක් ඉන්න. මේ මිනිස්යාට මිනිස් තව කෙනෙක් කියනවා හැමදාම දවසකට පැය දෙකක් නැතුවොත් පිළිකාව සනීප වෙනවා කියලා මං අහලා දෙනවා. දැන් දෘෂ්ටිගත වුණා නේද? දැන් මොකද මිනිහා කරන්නේ? හැමදාම පැය දෙකක් නටනවා. පිළිකාව ගැන හරියටම දන්න කෙනෙක් ඕක දිහා බලන් ඉන්නකොට අර මිනිස්යා ගැන අනුකම්පාවක් හිතෙන්නේ. මේ වැරදි දෘෂ්ටියකට ගිහිල්ලා ඉවරලා මේ මිනිස්යා ඒකෙන් බේරෙන්න කියලා නටනවා. අනේ පින්වතුනි උදේ ඉඳලා රස්සාවක් කරන මිනිස්සේ කබස් වෙනකොට හරි හරි තෙහෙට්ටුයි යඟට. හැබැයි දෘෂ්ටිය මොකක්ද? ඈ පාටියකට ගියා නම් ඇඟේ පතේ මහන්සිය අරගන්න. දැන් බලන්න මේ දේ. හැබැයි ඔන්න බලන්න මේ හොඳට. වැඩ කරන වෙලාවේ වැඩක් විදිහට නටන්න කිව්වනะ. ඔය ආදි ඉන්න මැක්ඩොනල්ඩ් එකේ පොළු කෑල්ලක් අල්ලගෙන කොල්ල පාරේ නේද? මිකි මවුස් වැඳගෙන හරි කාවරි ඇඳගෙන ඉන්නේ. දැකලා තියෙනවා. ඒ වගේ රස්සාවක් නะ. ඌට කිව්වනම් එහෙම. පැයක්. උඹ මේ බෝඩ් එකත් අරගෙන පාරේ නටපන්, මූණ වහගෙන කමක් නැහැ. මූණ වැහුවට. නටපන් කියලා. ඌ ඒක බෑ කියලා අයින් වෙන්නේ නැද්ද? අමාරුයි කියලා මහා හරි අමාරුයි කියලා. ඈ? ඒකම නෙමෙයි දූ කරන්න ගිහිලා පාටියට. අර උදේ ඉඳලා මහන්සියලා වැඩ කළා. ඌ පාටියට ගිහිල්ලා අර දාලා තියෙන මියුසික් එකට ඌ මොකද කරන්නේ? නටනවා. ඇයි? තෙහෙට්ටුව අඩුවේ කියලා හිතාගෙන. දැන් හරි. දැන් තෙහෙට්ටුවක් නෑ. මේ ඔක්කොම පින්ගෙදෙන ඔළුවෙන් හදාගත්ත, මම තම ඔළුව නෙමෙයි, මනසින් හදාගත්ත දේවල් නේ. අර දෘෂ්ටියට වැහෙන්නට පස්සේ මේවා හරි සාරයි. මේ කනට මොනව හරි දෙයක් වැටෙනවා නම් ඒව හරි සාරයි. හැතරම් පිංගුදිනේ කන ගැන හරි හිතන්න දෙයක් නැහැ. දැන් දන්නවනේ මේක මොකාද මේ කියලා. කන කියන්නේ මොකාද? තව කෙනෙක්ගේ පදයට නටන එකෙක් විතරයි. මේ සිත් පරම්පරාවේ පැවැත්ම උදෙසා අවශ්‍ය මොනවද? අර දේවල්. මම ඔබට කියන්නම් පිංගුදිනේ. මේ කරුණ සිද්ධ වෙන්න හැටි. දැන් නම් මේ කතා කරන්නේ අවිධර්ම කොටස. මේකෙන් තව ටිකක් තේරෙයි. හැබැයි ඉතින් මම නැවත නැවතත් කියන්නේ මම කරන්නේත් මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම වඩන එක. සරියුත් මහ රහතන් වහන්සේත් නිවන් දකින්න ඒකමයි කළේ. මේ මේවා කර මේ මේ කියන ඒවා හිතන්න ගියේ නැහැ. නිසා පිංගුතුනි පුළුවන් තරම් අනිච්ච දුක්ඛ අනාත්ම වල මේකෙන් නිදහස් වෙන්න. නමුත් මේ ක්‍රමවේද අවබෝධයට ගන්න තමයි මේවා කියන්නේ. මේවා අවශ්‍යම නැහැ. මේවා තේරුන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. මේවා තේරිලා මේවා ආයි ඇදගෙන යන්න එපා. මේ ලෝකෙම ඕනනම් අල්ලන්න බණ කියන්න පුළුවන්. කොහොමද? දහම් පිපාසයේ නිවෙන්න බණ කිව්වනම්. අන්න එතකොට මුළු ලෝකෙමයි බණයි. මට නම් පිංගුදෙනි දෙන්නේ බණ හෙවුවනම් ඇති නිවන් දකින්න ලෝකෙට ආපුවා. මම ඔබට හැමදෙස්සෙම කියන දේ තමයි නිවන් දකින්න හේතු වාසනා තියෙන එක්කෙනෙක්වත් මාර්ගඵල අවබෝධ වෙන්නේ නැතිව නිවන් මේ මැරෙන්න නම් ඉඩ දෙන්න එපා. නිවන් දකින්න හේතු වාසනා නැති ඕනේ කෙනෙක් ඕනේ විදියට කියදේ. ධර්මේ එපා කියන කාටවත් ධර්මේ දෙන්න යන්න එපා. අම්මට වුණත් එච්චරයි. ඒක හැලුට ලක් කරන්න එපා. ඒක මහා පරම පියතුරු සද්ධර්මේ. පින්වදෙනි අද මේ සියලු දේ දෙන්න පුළුවන් සාස්ත්‍රුන් වහන්සේගේ සාසනය වෙනුවෙන්. සියලු දේ දෙනවත් එක තමයි. සියලු දේ සාස්ත්‍රුන් වහන්සේගේ සාසනයට දෙන්න පුළුවන්. අම්මයි තාත්තයි දීපු ප්‍රමාණය අබෑටේක තරම්. සාස්ත්‍රුන් වහන්සේගේ දීපු ප්‍රමාණයත් එක්ක. හැබැයි අබෑටෙත් මහා ශ්‍රේෂ්ඨයි. එන හිතන්න සාස්ත්‍රුන් වහන්සේගෙන් ලැබිච්ච දේවල් කොච්චරද කියලා. එන බුද්ධ සාසනයේ තියෙන වටිනකම තේරුම් ගන්න ඕනේ හැමෝම. බොහොම ගැඹුරු කාරණාවක්. ටික සරලව විග්‍රහ කරලා දෙන්න. ඒත් එකපාර නොතේරුණොත් ආයි අහලා හිත මේව කරගන්න. මේ චිත්ත වීතියක් ඇති වෙන හැටි මම ඔබට පෙන්වන්නම්. එතකොට ඔබට තව තවත් තේරෙයි. රූපයක් දකින්න එක මොන තරම් විඩාවක්ද කියලා. දැන් මම ඔබෙන් අහන්න. කිලෝග්‍රෑම් 50ක් වර සිමෙන්ති කොට්ටයක් කරේ තියාගෙන දුවන එක විඩාවක්ද? විඩාවක්. ඒක හැමෝටම එහෙමයිනේ. කිලෝග්‍රෑම් 50ක් නැතුව කය විතරක් අරගෙන දුවන එක විඩාවක්ද? විඩාවක් නේද? ඔව්. ඇවිදින එක විඩාවක්ද? ඔව්. හිටගෙන ඉන්න එක විඩාවක්ද? ඔව්. ඉඳගෙන ඉන්න එක විඩාවක්ද? ඔව්. හුස්ම ගන්න එක විඩාවක්ද? ඔව්. කතා කරන එක විඩාවක්ද? ඔව්. හිතන එක විඩාවක්ද? ඒකටත් ඔව් කියන්න වෙනව නේද? හැබැයි කිලෝ 50ක් උස්සගෙන දුවන එක තරම් විඩාවක් නැහැ නිකන් දුවන එකේ. හැබැයි විඩාවක් තියෙනව නේද? ඒ තරම් විඩාවක් නැහැ ඇවිදිනකොට. හැබැයි විඩාවක් තියෙනව නේද? ඒ තරම් විඩාවක් නැහැ ඉඳගෙන ඉන්නකොට. හැබැයි විඩාවක් තියෙනවනේ. ඒ තරම් විඩාවක් නැහැ හුස්ම ගැනීම. හැබැයි විඩාවක් තියෙනවා. ඒ තරම් විඩාවක් නැහැ කතා කරන්න. හැබැයි විඩාවක් තියෙනවා. ඒ තරම් විඩාවක් නැහැ හිතද්දි. සිතුවිලි හදද්දි. හිත හදද්දි. හැබැයි ඒකෙත් විඩාවක් තියෙනවා. මම මේ ඔබට පෙන්වන්න යන්නේ මේ විඩාව හැදෙන හැටි. මේ තව තවත් පෙන්වන්නේ මේ මුලා දෘෂ්ටියෙන් අයින් වෙන්න. ලෝකේ සාරයි කියලා දුක් විඳින්න එපා. සද්ද ඇහුණයි කියලා මේ කුණු කය උස්සගෙන දුවන්න එපා එතනට. අනිත් පැත්ත හැරලා ඉන්න. මොනව අල්ලන්නද ඒකේ? මොනව ගන්නද? මෙයා නම් ඉල්ලනවා. ඇතුලේ එන එකා කියනවා. ආ ගණින් ගිහිල්ලා. ඵලයක්. කෝ කෝ කෝ කියලා උස්සනවා. ආ ඔන්න මං උස්සලා දුන්න යම. අරන් ගිහිල්ලා මොකද කරන්නේ? කන අහගෙන ඉන්න. මෙයා අහගෙන හිටියට අපිට පේන්නේ කවුද? සමන් ගිහිල්ලා අහගෙන ඉන්නවා. සමන් අහනව නෙමෙයි. මොකද්ද වෙන්නේ? අරහෙන් රූප ගන්නවා, වේදනා ගන්නවා, සංඥා ගන්නවා, සංකාර ගන්නවා, විඥාන ගන්නවා. ඔය ටික අරගෙන මොකද කරන්නේ? ඈ? ඉතින් ඒක තමයි. ආයි රූප ගන්නවා, ආයි වේදනා. ඊට පස්සේ අරහෙන් එකක් ඇහෙනවා. ඒක හරියට පිංගතුනි. හරි හුරතල් දරු පැටියෙක් ඉන්නවා. ගෑනු ළමයි 5 දෙනෙක් විතර, ළමයින්ට ආස ගෑනු ළමයි 5 දෙනෙක් විතර ගිහිල්ලා ඒ සාලෙන් ඉඳගෙන එන්නකො පැටියෝ මාගාවට කියලා එයාට ඇදලා ගන්න. එයා මාගාවට එන්නෝ කියලා අනිත් එකා දිනවා අනික් අතෙන්. පොඩි එකා මෙහෙට ඇදෙනවා, අරහෙට ඇදෙනවා, අරහෙට ඇදෙනවා, අරහෙට ඇදෙනවා. අන්තිමට පොඩි එකාට හරි විඳාවයි. ආන් ඒ පොඩි එකාට වෙච්ච දේ තමයි ඔබ හැමතෙම වෙලා තියෙන්නේ. ඇයි? අරයෙන් එක්ක සද්දයකට එහෙට ඇදලා දාන්න. දැන් මොකද වෙන්නේ? කයත් උස්සගෙන දුවනවා එතනට. ඈ? ගිහිල්ලා ඒක අහගෙන ඒක අහලා එනකොට අර පැත්තෙන් රූපයක් එනවා. අනේ මාගාවට එන්න ඇදර ගත්ත එතැන්ට දැක්කද වෙන වැඩි මේ මුලාවට ගිය එක මහා විඩාවක ජීවත්වෙන්නේ. පින්වතුනි මේ ධර්මාසනේ ඉඳගෙන මම වෙන මොනවා කියන්නද? මේක තමයි ඇත්ත. ඉතින් මුලාවේ ඉන්නේ කාලා දොස් කියයි සමහර වෙලාවට. හැබැයි ඒක මුලාවෙන් නිදහස් වුණාම අදිස්ථාන කරයි මම මෙතනින් නිදහස් වෙන්න. පින්වතුනි ඉස්සර කිව්වේ අපායක් තියෙනවා කියලා. අපායට යන්න එපා එකෙන් ගැලවියල්ලා කියලා. දැන් ඒව කියන්නේ ඇයි? ඒව කියව රෙකෝඩ් කරලා තියෙනවා අහන්න තියෙන අලුතෙන් එන අයට. දැන් මේ මොනවද කියන්නේ? ආපේ උන්ට නිදහස් වෙන්නද? දැන් අපායව ගැන කියලා වැඩක් නැහැ. ඊට වඩා ලොකු විඩා එතනට යන්න කලින් තියෙන විඩාවක් තියෙනවා. අන්න එතින්ට යන කලින් තියෙන විඩාව දැන් සම්සිඳව ගන්න. මුලාවට වැහෙනොත් විනාශෙම තමයි. ඔන්න බලන්න වෙනද? ඔබ චිත්ත වීතියක් ගැන අහලා තියෙනවා ඇති. චිත්ත වීති කියලා කොටසක් තියෙනවා. වීති කාණ්ඩය කියලා අභිධර්මයේ චිත් විග්‍රහ කරලාදී ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙන කොටසක් මේ. අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන, විඥාන, සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන, ජවන ජවන ජවන ජවන ජවන ජවන කියලා හතක් ගිහිල්ලා, තදාලම්බන කියලා සිත් දෙකක් ගිහිල්ලා චිත්ත වීතිය නතර වෙනවා. දැන් මේ හේකවත් තේරුම් ඔබ දන්නේ නැති වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේක ආරම්භ වෙන්නේ අතීත භවංගේ. මේ අතීත භවංගේ කියලා කියන්නේ පින්වතුනි උප්පත්තියත් එක්ක අපි අරන් ආපු එක. එතකොට අතීත භවංගේ බොහොම පිරිසුදු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ පුණ්‍ය පැත්තට නැඹුරු වෙච්ච පිරිසුත් ඉන්නවා. පාප පැත්තට නැඹුරු වෙච්ච පිරිසුත් ඉන්නවා. හැබැයි අපිට කියන්න බෑ කවුද පුණ්‍ය පැත්ත කවුද පාප පැත්ත කියලා. නැඹුරු වුණා මිසක් 100%ක් වුණා එහෙම නෙමෙයි. එහෙම නැඹුරු වෙච්ච පිරිස ඉන්නවා. උප්පත්තියේම බොහොම හොඳ ගති ලක්ෂණ පීඩන පිරිස ඉන්නවා. මේ අතීත භවංගයේ කියන එක පින්වතුනි නිකන් නිදාගෙන වගේ තියෙන්නේ. මම හොඳ උදාහරණකින් ඔබට මේක කියන්න. ඔබ හිතන්න බූවල්ලෙක් ගැන. බූවල්ල කියන එකව දන්නවනේ. මොකද උට ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔක්ටපස්. ඔක්ටපස් කියන ඔය බූවල්ලා. හිතන්න මූට තියෙනවා අඬු පහක්. මේ සරලව විග්‍රහ කරන්න හදන්නේ. අඬු පහක් තියෙන බූවල්ලෙක් ඉන්නවා. එතකොට ඒ අඬු පහම එක කඳකට එකතු මේ එකතු වෙලා තියෙන්නේ. දැන් මේ බූවල්ලා නිදාගෙන ඉන්නේ. නිදාගෙන ඉන්න බූවල්ලා හැබැයි හැම තිස්සෙම පින්වතුනි අවධානයෙන් ඉන්නවා. නැත්තම් මොකද වෙන්නේ? සතිගුරු ගොදුරු වෙනවනේ. හැම තිස්සෙම ඉන්නේ අවධානයෙන්. අන්නේ අවධානයෙන් ඉන්න බූවල්ලා තමයි පින්වතුනි අතීත භවංගේ. ඔය අතීත භවංගේ කියන එක හැම තිස්සෙම අවධානයෙන් ඉන්නේ. දැන් ඔබගෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවා. යාළුවෙක් කියනවා තමන් විනාඩි 5කින් ඔතනට එනවා කියලා. පාර අයිනේ ඉන්න කියලා. දැන් ඔබ ඒ යාළුවා එනකම් පාරේ ඉන්නවා. දැන් යාළුවා එනකන් අවධානයෙන් නේද ඉන්නේ? හැබැයි යාළුවව දැක්කද? යාළුවව දැක්කේ නැහැ තාම. ගඳ සුවඳක් එහෙම දැනුණාද? ඒත් නැහැ. හැබැයි කොහොමද ඉන්නේ? අවධානයෙන් ඉන්නවා. දැන් යමක් ගැන අවධානයෙන් හිටීම පිනක්ද? පවක්ද? නැහැ. එහෙනම් පිනක් කියන්න පවක් කියන්නත් බෑ. හැබැයි අවධානයෙන් ඉන්නවා. ඒක ක්‍රියාවක්ද එතකොට? එහෙම කියන්නත් බෑ. මොකක් ක්‍රියාවක් කරන්නේ? ඔන්න වෙන අර මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා. නමුත් හැමදෙස්සෙම මොකෙන්ද ඉන්නේ? අවධානයෙන් ඉන්නේ. එහෙනම් මේ අතීත භවංගයේ කියන එක පින්වතුනි අවධානයෙන් ඉන්නේ. එහෙනම් මේ බූවල්ලා ඉන්නකොට ඔන්න ඇවිල්ලා කොහෙ හරි එකක් ඇවිල්ලා වදිනවා. ඒ වදිනකොට මෙයාගේ ඇඟේ දැන් අඬු පහක් නේ මෙයාට තියෙන්නේ. මෙයාගේ ඇඟේ වදිනකොට මෙයා එකපාර නිකන් ගැස්සිල්ලක් ගැස්සෙනවා. අන්න භවාංග චලන වුණා. භවාංගයේ චලනය වෙනකොට ඊළඟට මොකද වෙන්නේ? භවාංග උපච්ඡේද කියන තැනට යනවා. ඒ කියන්නේ මොකද්ද? මේ මෙයාගේ ඇඟේ මේක වැදුනා. දැන් වැදිච්ච එක අරමුණු වෙනවා. මෙන්න මෙතන අරමුණු වෙනකොට මොකද වෙන්නේ? ඊට මේක ගන්න නම් දැන් යා මක් කරන්න ඕනේද? පංචද්වාරයෙන් ආවර්ජණය කරන්න ඕනේ. පංචද්වාරය කියේ මොකද්ද දැන්? අර අඬු පහ. දැන් අඬු පහ කරකෝල බලන්න ඕනේ මේ ආවර්ජණය කරනවා දැන්. ඔන්න ඔය ආවර්ජණය කරන ක්‍රියාවලිය කාර කියන කොටසට අයිති වෙනවා. දැන් මම ඒකත් මේ ගාම විග්‍රහ කරන්න. සංඛාර විග්‍රහ කරානේ දැන් ගොඩ වෙලාව. කාර සංඛාර අபிසංඛාර කියලා කොටස් තුනක් තියෙනවා. ඉතින් ගැඹුරු දහම්. කාර සංඛාර අபிසංඛාර. දැන් මේක කාර. හැබැයි අතීත භවාංග භවාංගයේ අවධානයෙන් ඉන්නේ කාර්යයක් හින්දා නෙමෙයි. ක්‍රියාවක් හින්දා නෙමෙයි. ඒක විපාකයක්. දැන් මැරිච්ච කෙනෙක්ගේ එක දිනවද? නැහැ. ඒක විපාකයක්. එහෙනම් ඒක විපාකයි. භවාංග චලන විපාකයි. භවාංග උපච්ඡේද විපාකයි. හැබැයි දැන් මොකද කරන්නේ? කොහෙද වැදුනේ කියලා බලන්න බෑ. පංචද්වාර ආවර්ජනය. පංචද්වාරයෙන් ආවර්ජනය කරලා බලනවා මේක. අන්න ක්‍රියාවක් වුණා. පින්ද? පවුද? එහෙම කියන්න බෑ. පින්පව් මොකුත් කියන්න බෑ. සසර ගමනට හේතු වෙනවද? එහෙම කියන්නත් බෑ. තාම මේක ක්‍රියා ස්වභාවයේ තියෙන්නේ. විපාක ක්‍රියාව. ඔය පංචද්වාරයෙන් ආවර්ජනය කරද්දී ඕන් දැනෙනව මොකටද වැදුනේ? අඬු පහෙන් මොකකටද වැදුනේ? දැන් වැදිලා තියෙන්නේ මොකද්ද? ඇහැ තියෙන එකට වැදිලා තියෙන්නේ. අපි දැන් හිතන්නකෝ ඔය අඬු පහේ ඇහැ කන නාසය දිව ශරීරය කියන කොටස් ටික තියෙනවා කියලා. දැන් මේ තේරුම් ගන්න පහදින් මේ කියන්නේ. වැදිලා තියෙන්නේ ඇහැ තියෙන එකේ. අන්න පංචද්වාර ආවර්ජණයෙන් චක්කු විඤ්ඤාණ කියන තැනට ආවා. දැන් මොකද කරන්නේ? මොකද ඇහැ මෙයාට අදාළ නැහැනේ. මේ යන්නේ චිත්ත වීතිය කියන්නේ. එහෙනම් චිත්ත වීතියේ ඊළඟට එන්න ඕනේ ඇහැ නෙමෙයි මොකද්ද? චක්කු විඤ්ඤාණ. හිතට අදාළ ඒකනේ. දැන් මොකද වෙන්නේ? අන්න අර ආවර්ජනය කළ බලනකො ආවර්ජනෙන් දකි මේ දැනෙනවා ඇහැ කියලා. දැන් මොකද කරන්නේ? ඔන්න ඇහැ. ඇහි තමයි දැන් මේ වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පිංගුදනේ ඔබගේ ඇහැේ රූපයක් වදිනකොට මුලින්ම විඥානයේ පහළ වෙන්න කලින් වෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරද්දී නම් කියනවා මොකද්ද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියලා කියනවා. හැබැයි පිංගුතුනි මේ කියන්නේ මොකද්ද? ඒක ඇහැයි රූපයයි දෙක වදිලා චක්කු විඤ්ඤාණය හටගන්න කලින් වෙන එකක් ගැන මේ කියන්නේ. චක්කු විඤ්ඤාණය හටගන්න කලින් අර පළවෙනියටම කියපු තුන අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද කියන කරුණු තුන ආවර්ජනයකින් තොරවයි සිද්ධ වෙන්නේ. ආවර්ජනා කිරීමක් නැතුව විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන තුන. ඊට පස්සේ ආවර්ජනය කළා. කලහම ඇහි මේ වැදිලා තියෙන්නේ. මේ දැන් තාම චක්කු විඤ්ඤාණය පහළ වුණ නැහැ ස්පර්ශ වෙන්නේ. චක්කු විඤ්ඤාණ ඔන්න පහළ වෙනවා. චක්කු විඤ්ඤාණය පහළ වුණාම දැන් මොකද වෙන්නේ? ඊළඟට තව හිතක් හට ගන්නවා චක්කු විඤ්ඤාණයෙන් පස්සේ සම්පටිච්ඡන. එයාව බාරගත්තා. ඊට පස්සේ සම්තිරණ. දැන් විමසලා බලනවා මොකද්ද කියලා. ඊට පස්සේ වොත්තපන. වොත්තපණය කියන්නේ අධිකරණේ. අධිකරණේ කියන්නේ මොකද්ද? නිගමනය දෙනවා. තීන්දුව දෙනවා එතන. හොඳ එකක්ද? ගැළපෙන එකද? හරිද? ගන්න හොඳ එකනේ. දැන් වොත්තපණය කියන්නේ මොකද්ද එහෙනම්? වොත්තපණය කියන්නේ මොකද්ද එහෙනම්? ජජ්මන්ට් එකක් දෙන්නේ. වොත්තපණය. කොහොමද මේ වොත්තපණයෙන් දෙන ජජ්මන්ට් එක? අතීත භවංගයන් එක හිතාගෙන හිටපු ක්‍රමවේදයක් තියෙනවනේ. එකම ආපු ක්‍රමවේදයක් තියෙනවනේ. අන්නේ ක්‍රමවේදයට අනුව මොකද කරන්නේ මියා? ජජ්මන්ට් එක දෙනවා. එහෙනම් පින්වතනි නිවන් දකින්න බලාගෙන වැඩ පිළිවෙලක් කරන කෙනෙක් නම් එයා ජජ්මන්ට් එක දෙන්නේ කොහොමද? වැඩන්නේ. ලෝකේ කන්න බලන් ඉන්න කෙනෙක් නම් කොහොමද දෙන්නේ? ශානියමයිනේ. ඈ අන්න ජජ්මන්ට් එක හම්බුණා. එතකොට විමසලා බලලා තමයි ජජ්මන්ට් එක දෙන්නේ. එහෙනම් වොත්තපණය කියන එක මොකද්ද? සංකාරවලිය. දැන් ඔය වොත්තපණයට ආවට පස්සේ දැන් මොකද? දැන් රහතන් වහන්සේගේ අනිත් අයගේ එක වෙනස් වෙන්නේ වොත්තපණේ. එතනට එනකම් හැමෝටම කොහොමද එන්නේ? එකම ක්‍රමවේදයක් එන්නේ. එකම ක්‍රමවේදයක් ඇවිල්ලා දැන් අතනදී මොකද වෙන්නේ? දැන් අතනදී රහතන් වහන්සේ දෙන නිගමනය මොකද්ද? මේ කිසි සාරයක් නැහැ. මොනව සාරයක්ද මේ? ඒක තමයි රහතන් වහන්සේගේ නිගමනේ. හැබැයි පෘථග්ජනයාගේ නිගමනේ මොකක්ද? හරි සාරයි, ගිහිල්ලා අල්ලන්න ඕනේ. හරි මොනව හරි එහෙම හරිම සාරයි කියන හැඟීම තමයි ආවේ නිගමනේට. ඔය නිගමනේට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ මෙයාට? දැන් පින්වතුනි ඒ නිගමනේට ඇවිදilla දැන් මේක හොඳ එකක්නේ. එහෙනම් දැන් මෙයා ගැන තව හොයන්න ඕනේ. අන්න මොකද වෙන්නේ? පළවෙනි ජවණයට යනවා. පළවෙනි ජවන චිත්තය නැගෙනවා. පළවෙනි ජවන චිත්තයෙන් තමයි පින්වතුනි වේදනා සංඥා කියන ඒවා ඇතුළට ගන්නෙ. මම ඔබට කියලා තියෙනවා වේදනා සංඥා චිත්ත සංඛාරයි. වේදනා සංඥා හටගන්නේ ඒව දැනගන්නේ මොකෙන්ද? චිත්ත සංඛාර ක්‍රියාවලියකින්. එහෙනම් දැන් පළවෙනි ජවනයේ නැගෙනකොට ඔන්න හොඳට බලන්න වෙන විදිය. තාම ඉවර නෑ මේක. ජජ්මන්ට් එක දීලා දැන් තියෙන්නේ. දැන් ජජ්මන්ට් එක දීපු එක විඳින්න එපා. නේද? ජජ්මන්ට් එක දීපු එක විඳින්න නම් හොඳට දැනගන්න ඕනේ මොකක්ද මේ කියලා. ඒක නිසා මොකද කරන්නේ? වේදනා සංඥා ගන්නව ඇතුළට. පළවෙනි ජවන හිත ගොඩනගලා වේදනා සංඥා ගන්නවා. මදි. තව ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? ඒකේ බලෙන් ඒකත් එක්ක තව එකක් නිපදවනවා. ඒක මත තව එකක් නිපදවනවා. එතන ඒකෙන් අඳුනගත්තනම් ටිකක්. දැනගත්තනම් ටිකක්. එතන ඉඳලා තව එකක් නිපදවනවා. ඒක හරි බලයි. ඇයි? පළවෙනි එක පළවෙනි ජවනයේ ගොඩ නැගුණේ වොත්තපනේ. හැබැයි දෙවෙනි එකෙන් මොකද? දෙවෙනි එක ගොඩ නැගුණේ පළවෙනි ජවනයේ. ඒක නිසා ඒක බලගතේ. ඒක නිසා තව ටිකක් හොඳට විඳ ගන්න පුළුවන් හඳුන ගන්න පුළුවන්. ඒකත් මදි. තව එකක් යනවා. තුන්වෙනි ජවනයත් නගනවා. අනුබද්ධ ආධාරක චිත්ත ස්වභාවයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ආධාරයෙන් අර්ක ගොඩ නැගෙනවා. ගොඩ නැගිලි ඉවරලා මොකද වෙන්නේ? ඔන්න තුන්වෙනි එකටත් ආවා. තුන්වෙනි එකෙත් වේදනා සංඥා තමයි ගන්න ඇතුළට. ඒ කියන්නේ ඔය තුනම මොනවද? මනෝ සංඛාර. එහෙනම් මනෝ සංඛාර ගොඩ නැගෙනක මොකද කරන්නේ? මේක තව තව තව තව අඳුන ගන්නවා. පින්වතුනි දැන් මේ අඳුන ගන්නෙ මොකද්ද? ඔබ රූප වංකරි ටීවී එක බලනවනะ. ටීවී එකේ මලක් තියෙනවනะ. ඒ මලේ මල් පෙත්තක් තියෙනවනะ. ඒ මල් පෙත්තේ නැත්නම් මල් රේණුවක් තියෙනවනะ. ඒ රේණුවේ අග කෙරෝලේ තියෙන අංශු මාත්‍රීය ඩොට් එක තමයි මේ තාම මෙයා දකින්නේ. තව එකමාරක හිතපටියක් බලද්දි කොහොමද කියලා හිතලා බලන්න. මේ තාම දකින්නේ අර අන්තු මාත්‍රිය ඩොට් එක. දැන් මොකද උනේ? තුන්වෙනි තැනට ඇවිල්ලා. දැන් ඒක හරි. දැන් ඊළඟට යාට මොකද්ද වෙන්නේ? හතරවෙනි ජවණයට බල නැගෙනකොට තමයි පිංගුතුනි යාට ඒ ගැන කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. කතා කරන්න කිව්වට කතා කරන්න නෙමෙයි මම කරන්නද? විතක්ක ਵਿਚාර ගොඩ නගන. හිත ඇතුලෙන් විතක්කයක් කියලා කිව්වේ මොකද්ද? විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මොනවද? වචනයක් කතා කරන කටහඬක් පිට වෙන්න කලින් ඒ කටහඬ අපි හිතින් හදන්න ඕනේ. ඒ හැදුවාම තමයි මේ හදබික ඩොග්ගල එළියට දාන්නේ. ඒකට තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඒ අංශු මාත්‍රයට ගොඩ නගන්න ඕනේ. ඊට පස්සේ තමයි සොර තන්ත්‍ර කම්පණයේවි දිව එහෙමේ වැඩි මේක එළියට දෙන්නේ කාය සංකාරය කරා. ජීවත් වෙනවා කියන එක තරම් විඩාවක් නැහැ තවත්. මැරිලා හරියන්නේ නැහනේ. ඒක නිසා නිවන් දක ගන්නවා. මැරුණොත් ආයෙ උපදිනවනේ. මැරෙනවා කියන එක මොඩ වැඩක්. ඒකයි කියන්නේ නිවන් දැක්කට පස්සේ අරන් ගිහලා කෑවත් කමන්නේ නැහැ කියලා. ඇයි? ආයෙ උපදින්නේ නැහනේ. එච්චරයි. දැන් බ්‍රහ්මෙක් වෙලා මොකටද? දැන් බ්‍රහ්මෙක් වෙලා පුළුවන් ද මේ කියන ඒවා නිදහස් වෙන්න? බ්‍රහ්මෙක් වෙලා දුක්කෙන් නම් නිදහසු නැහැ. ඒ කියන්නේ ගොඩ නගපු දේ ඇතුලේ තියෙන දුකක් තියෙනවනේ. ඔය ඉතින් ඔය දේපොල කැඩෙනවා මේ තියෙන්නේ. ඔය තියෙන්නේ අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා ගොඩනගපු දේ ඇතුලේ තියෙන දුක. නමුත් මේ ගොඩනගින්න තියෙන දුක තමයි මේ කියන්නේ. ගොඩනැගීම තමයි වෙනසෙන දුක මේ කතා කරන්නේ. ඒව බ්‍රහ්මයන්ට බේරෙන්න හම්බෙන්නේ නෙමෙයි. දැන් ලෝක සත්‍යය ඉන්න මුලාව ගැන හිතා ගන්න පුළුවන් මේ වහද්දි. අවබෝධයට නගන්න. එතකොට සසර කලකිරෙයි අපිට. සසර කිව්වේ මොකද්ද? සැරිසැරීම කලකිරෙයි. එනම් බ්‍රහ්මයේ කියලා මක් කරන්නද? එනම් පිළිදෙර දැන් සමාධියක ඉන්නවා දෙවි කෙනෙක් වුණොත් එහෙම කියන්න තියෙන මොකද්ද? මට පේන ඉල්ල වැඩන්න නෑ. නිවන් දැකපන් ගිහිල්ල. වෙනමනුව කියන්න. බ්‍රහ්මේ දැක්කත් ඔච්චර තමයි කියන්න තියෙන. මට පේන ඉල්ල මක් කරන්න. අනිච්ච දුක්ඛ අනත් වල නිවන් දැක ගන්න. මාත් එහෙම කරන්නේ ඔබත් එහෙම කරගන්න. ආයෝ අමුතුවෙන් කාට කියන්නේ? එහෙනම් දැන් ඔන්න හතරවෙනි ජවණයට නැගුණහම තමයි පිංගුතුනි කතා කරගන්න හැකියාව, ඒ කියන්නේ වචනයක් හදාගන්න හැකියාවක් කියන්නේ. ෂා වගේ ඒවා කියන්නේ. හැකියාවක් කියන්නේ. ඊට පස්සේ පස්වෙනි එකට නැගුණහම තමයි මක් වෙන්නේ? කය හසුරවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ කාය සංකාර වැඩි. එහෙනම් 1 2 3 ඇතුළත මනෝ සංකාර වඩලා හතරෙන් වචී සංකාර වඩලා විතක්ක විචාරා වචී සංකාර. එහෙනම් විතක්ක විචාර හදන්නත් මොනෝ ඕනේද? වචී සංකාර ඕනේ. ඒවත් හිත. වචී සංකාරකින් හටගන්න හිතෙන් තමයි ඒක වෙන්නේ. ඊළඟට කාය සංකාරය හදනවා මොකෙන්ද? පස්වෙනි එකෙන්. අන්න එතකොට තමයි කතාව වචන කටින් හරි එළියට එන්නේ. අත පොඩ්ඩක් ඉස්සෙනවා නම් ඉස්සෙන්නේ. ඈ අපුඩියක් එහෙම ගහන්න ඕන නම් නේද? අපුඩිය ගහන්න අත පොඩ්ඩක් හොල්ලන්න පුළුවන්. අතන්ට යනකම් නැගිලා ගියාට පස්සේ. එහෙම ගිහිල්ලා පින්වතුනි අනිත් චිත්තක්ෂණ දෙක මේ අනිත් ජවන දෙක බොහොම දුර්වල වෙනවා ඊට පස්සේ. පහට යනකම් උඩරේමෙට නැගිලිවිලා ඊට පස්සේ දුර්වල වෙලා ගිහිල්ලා ආයි බවාංග වෙනවා. එතන බවාංග වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආයිසරයක් අර පටන් ගත්ත එකෙන් ඊට පස්සේ ආයි මේක පටන් ගන්න. එහෙනම් මේ අංශු මාත්‍රයක් දකින්න තමයි ඔය ක්‍රියාවලිය කළේ. ඉතින් මේක ශාස්ත්‍රුන් වහන්සේට හැරෙන්න වෙන කාටද දකින්න පුළුවන්? එහෙනම් කවුරුත් මේ හිත ඇති වෙනව නැති වෙනව නම් දකින්න හදන්න එපා. ඔය චිත්ත වීතියක් ඇති වෙන හැටි ඔය කිව්වේ. ඕකවත් තේරුම් ගන්න ලේසිද? එහෙනම් හිත ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්න බෑ කාටවත්. හැබැයි ධර්මයේ තුලින් දැක ගන්න පුළුවන් මොකද උප්පාද වෙන හැටි, වැය වෙන හැටි දැක ගන්න පුළුවන්. හරියට මේ හිතක් ඔන්න නැති වුණා, ඔන්න නැති වුණා කියලා දකින්න බෑ. එහෙනම් මේ ක්‍රියාදාමයේදී ඔබට එක දෙයක් තේරෙන්න ඕනේ. මුලාවටපත් වෙලා ලෝකය හරි සාරයි කියලා හිතාගෙන රූපවාහිනී ඉස්සරහට ගිහිල්ලා ඕක දාලා ඕක දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ මහා වෙහෙසකර ක්‍රියාවලියක් නෙමෙයිද? දැන් ඔබට මතකද? ඔය ඉංග්‍රීසි පුළුවන් කරගන්න කාලේ ඔබට ලියන්න කිව්වා What can I see in the picture කියලා. මට මතකයි අපිට ලියන්න දුන්නා. ඔබට මොනවද මේ රූපේ පෙනෙන්නේ කියලා රූපයක් දෙනවා ටීචර්. දැන් ඔබ ලියනවා මොකද්ද? මාළු අල්ලන පිරිසක් ඉන්නවා, මාළු 3 දෙනෙක් ඉන්නවා, රැල්ල ගහනවා, උඩින් ඉර පායාගෙන එනවා, කුරුල්ල 3 දෙනෙක් පියාඹනවා, වෙරළේ සෙල්ලම් කරන ළමයි ඉන්නවා, බෝලයක් තියෙනවා, බෝලේ මේ පැත්ත රතු පාටයි, මේ පැත්ත සුදු පාටයි ලියනවනේ. ඔය බලන්න එක එක අඳුනගන්නේ. එහෙනම් රූපයක් දිහා බලාගෙන, ඒ කියන්නේ පික්චර් එක, පින්තූරයක් දිහා බලාගෙන ඕකේ එකින් එක හඳුන ගන්නවා වගේ. පෑයකමාරක චිත්‍රපටියක් දිහා බලන් ඉන්නකොට කොයිතරම් දේවල් අඳුන ගන්න තියෙනවද? එහෙනම් කොහොමද පින්වතුනි ටීවී එක බලන එක සැපයක් වෙන්නේ? මම ඔබට කියන්නේ ටීවී එක බලන්න එපා කියලා, මට දොස් කියන්න එපා. මම මේ කියන්නේ මුලා දෘෂ්ටියකින් අරගත්තට අර පාටිහ ගිහිලා නටන එක වගේම වැඩක් නෙමෙයි දෙක. දැන් ඔබට යන්තමින් හරි තේරෙන්නේ නැද්ද පාටිහකට කියලා සින්දුවක් දාලා නටන එක නිකන් ඇඟ වෙහෙසෝ ගන්නවා විතරයි කියලා මුලාවෙ හින්දා. යන්තමින් හරි තේරෙන්නේ නැද්ද? තේරෙනව ඇතිනේ. යන්තමින් හරි. අපි හිතමුකෝ. මම අපහසුද නම් කියනව නෙමෙයි. මම පාටි විරෝධී කෙනෙක් නෙමෙයි ඈ. අර ඒක වැරදියට හංවඩු ගහගන්න එපා. ඉතින් පාටියක් ගැන කියන්නේ නැද්ද? මම මේ ධර්ම දේශනාව කියලා නටන උන් ගැන කතා කරන්නේ. නටන්නේ එතනනේ නේද? එහෙනම් දැන් එතන ගිහිල්ලා නටන අය ගැන කියන්නේ. දැන් එතන ඔබට දැන් තේරෙන්න ඕනේ මේ. ඒගොල්ලන්ට කිසි තරහක් කිසිම නැහැ. මාව නටවන්න නැත්තම් එච්චරයි. අනිත් කවුරු නටා ගත්තත් මට මොකද? එහෙනම් පින්වතුනි, එයාට දොස් කියනවා නෙමෙයි. එහෙනම් එතන ඔබට දැනෙන්න ඕනේ දේ මොකද්ද? එහෙනම් මේ මුලාවක් නිසා මහා වෙහෙසක් දරනවා මේ පිරිස. එහෙම නේද? එහෙනම් මුලාවක් නිසා වෙහෙසක් දරනවා නම් රූපවාහිනියේ දිහා බලාගෙන ඉන්න කෙනත් මුලාවක් නිසා වෙහෙසක් දරන්නේ නැද්ද? දරනවා. මොකක් හරි එකක් සින්දුවක් හරි වේවා කතාවක් හරි වේවා අහගෙන ඉන්න එක්කෙන. මුලාවක් නිසා වෙහෙසක් දරන්නේ නැද්ද? දරනවා. ඊළඟට රස තණ්හාවට ගිය කෙනා මුලාවක් නිසා මහා වෙහෙසක් දරන්නේ නැද්ද? මේ බඩ මේ ජීවිතේ පවත්ව ගන්න යම් ආහාරයක් ගන්න උදේ ඉඳලා රෑ වෙනකන් රස්සාව කරලා කඩේට ගිහිලා බඩු ගොන්නක් උස්සගෙන ඇවිල්ලා ටිකක් තැම්බෙන්න දාලා අනිත් ටික වේලෙන්න දාලා අනිත් ටික කපලා ඒක මේ ලුණු ඇඹුල් උරන්න දාලා අනිත් එක ආවන් එක ඇතුළට දාලා ඔය ඔක්කොම කරලා කරලා පැය 3ක් විතර වේලෙ වෙලා මොකද කරන්නේ? විනාඩි 10කින් සුරස් කාලා ඇතුළට දාගන්නවා. ඒ තණ්හාවට ගිය කෙනා මහා වෙහෙසක් දරනවා කියලා හිතෙන්නේ නැද්ද? ඈ ඒ වගේම ගඳ සුවඳ ගැන ওই විදිහට හිතා ගන්න බැරිද? ඈ ඒ වගේම ශරීර පහස ගැන ওই වගේ හිතා ගන්න බැරිද? ඒ වගේම පිංගුදෙනි මන ගැන ඔගේ හිතා ගන්න බැරිද? එහෙනම් මේ මහා වෙහෙසකර ක්‍රියාවලියක නෙමෙයිද ඉන්නේ? ශරීරයේ වැඩෙනවා නම් ශරීරයේ පවතිනවා නම් ඔය ශරීරයට මොනවා වෙන්නත් මොකද කියන මට්ටමේ නම් ඔබ ඉන්නේ. ඔයිට වඩා ගොඩාක් වෙහෙස අඩු නැද්ද? ඇවිදගෙන යන්න පඩ පාර පෙවුනහම ඇති කියලා හිතාගෙන ඉන්නවනะ. ආයෙදී ඔය මොන වෙහෙසක්වත් නැහැ නේද? ඒ මට්ටමට එනවා කියලා කියන්නේ අරහතුන් වහන්සේනේ. ඒ සියල්ලෙන් මේ මට්ටමට එනවා කියලා කියන්නේ. එහෙනම් අරහතුන් වහන්සේට සිංහදෙනි ශරීර 1000 නෑ නෙමෙයි තියනවා. 95%ක්ම නෑ නේද? ශරීර 1000 තියෙන 105යි. හුදෙක්ම කය පවත්වීම උදෙසා විතරමයි උන්වහන්සේට කය ඒ අවශ්‍යතාවයන් තියෙන්නේ. එහෙනම් උන්වහන්සේට දුර පේන්නේ නැහැ කියලා කන්නඩියෙම ඕන වෙනවද? ඈ? ඉතින් පේන දුර උන්වහන්සේට ඇතිනේ. ඇයි? ඇස් දෙක ඕනේ මොකටද? රූප බලන්නද? නැහනේ. යන්තම් ඇවිදගෙන අතන්ට යන්න විතරයි. උපාසකෙක් ආවා කියලා උපාසකගේ මූණ බලන අවශ්‍යතාවයක් කොහොමදවත් නැහනේ. නේද? ඉතින් අර කාටවත් කරදරයක් නැතුව මේ කය කොහෙට හරි ඇවිද්ද වැසිකිළියට යන්න ඕනේ. ඉතින් කාටවත් කරදර කරන්නේ නැතුව වැසිකිළියට යන්න නම් ඇස් දෙක යන්තම් පෙවුනහම ඇති. එහෙනම් ඒ මට්ටමට යනකම් උන්වහන්සේට වෙහසක් නැහැ, කරදරයක් නැහැ. අපිට ඒ වගේද? හනේ බලන්නකො අර කාමරේ යහ වැත තියෙන එක පේන්නේ නැහනේ මට. ඊට පස්සේ යනවා අක්ති වෛද්‍යවරයෙක් හොයාගෙන කියලා කොහොම හරි කන්නඩ දෙකක් දානවා මොකටද? ඈ මීට 200ක් එහා පැත්තේ දින එකත් බලාගන්න. කවදා හරි කන්නඩියක් හදුවොත් එමේ හඳේ තියෙනවා බලන්න. ඒවා තමයි හොඳටම විකිනේන්නේ ඇයි. ඉතින් තව පේනවනේ. ඉතින් ඕක තමයි පිංගුදෙනි ක්‍රමවේද. ඉතින් මේ විහිින් නෙමේද දුක් විඳින්නේ? දැන් ගිහියෝ කියන්නේ කවුද, පැවිද්දෝ කියන්නේ කවුද කියලා දැන් තේරෙන්නේ. මං කියන්නේ නියම පැවිද්දෝ. ගිහි පැවිද්දෝ නෙමෙයි. يعني පැවිදි වෙලා ආයි ගිහි ජීවිතයක් ගත කරන අය නෙමෙයි. එහෙනම් මේ පැවිදි ජීවිතය කියන එක නිදහස් අහසක් වගේ කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. ආයි අහන්න දෙයක් නැහැ නේද? ඇයි? දැන් මොනවද උයන්න තියෙන්නේ? ඈ කුසට ආහාරක් ගන්න පින්ඳ පාතේ වැඩියහම ඒ ගෙදරින් බත් මිටක් දානවා, අර ගෙදරින් බත් මිටක් දානවා, අර ගෙදරින් බත් මිටක් දානවා. මුළු දවසට මේක ඇති. ආයි පහුවදා උදේට විතරයි ඕනේ. පහුවදා දවල්ට උන්වහන්සේ ඒක වළඳනවා. එහෙනම් පින්වදින උදේ ඉඳලා රස්සාවල් කරලා වහන්සේ ලැබිලි ලොලු කපලා කපලා කපලා කපලා දාලා තම්බල අරව කරලා ඉලෙක්ට්‍රිසිටි බිලත් ගෙවලා, ගෑස් ගෑස් බිලත් ගෙවලා නේද? ඈ තව ගඳ ගහනකොට ගිහින් මේ ඒවත් ගහලා ඔය ඔක්කොම දාලා ඉවරලා කැම ටික හදලා ඉවරලා ඔක විනාඩි දෙකකින් ගන්න උන්වහන්සේලත් මොකද කරන්නේ? ඒ ටිකම කරනවා නේද මේ මොහොතේ? අර කන වේලාවෙ කරන ටික උන්වහන්සේලත් කරනවා. එහෙනම් පැවිද්ද නිදහස අහසක් වගේ නෙමෙයිද? දැන් ඔය ඇඳුම් අඳින්න මොකද කරන්න? ඈ උදේ ඉඳලා රස්සාව කරලා ඉවරලා ගිහිල්ලා කවද අර ප්‍රයිමගෙන් අරන් හරියන්නේ නැහැ. තව කොහෙද ඊට වඩා උසස් සේවයන් අරගෙන ගිහලා නේද? ඈ බ්‍රෑන්ඩඩ් ඇඳුම් කියලා ඕඩර් කරගෙන ඔක්කොම කරලා ඒවට වියදම් කරලා ගෙනල්ලා මොකද කරන්නේ? පැයක් විතර හැඩබල්ල ඉවරලා ඇඳලා ඔක්කොම කරලා බොත්තන් ටික දාලා ඒ ටයි එක දාලා ඔක්කොම දාලා ඒකට ගැලපෙන සබත්තු දාලා සබත්තුට ගැලපෙන බෙල්ට් එක දාලා බෙල්ට් එකට ගැලපෙන ටයි එක දාලා ආදිවාසීන් ওই ටික දාලා ඉවරලා ඉතින් එළියට බහලා යනවා. එයත් මොකද්ද කරගන්නේ? ඈ හීතරින් පින්නින් ආරක්ෂා වෙන එක, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන එක නේද? දන්ත මගස වාදා තම සිරින් සප සම්පස්සානන් නේද? ඔය ටික නේද යත් කරගන්නේ? එහෙනම් පැවිද්ද කියන එක නිදහස අහසක් වගේ නෙමෙයිද? එහෙනම් විහිින් නේද දුක් විඳින්නේ? දැන් ගිහි පැවිදි අතර තියෙන වෙනස මොකක්ද? පැවිදිත් කනවා, ගිහිත් කනවනේ. එතන ගිහි රස්සාවක් කරන්නේ ඇයි? කන්න. ගිහි රස්සාවක් කරන්නේ ඇයි? අඳින්න. ඇයි මුලාවෙන් අඳින්න ඕන නිසා රස්සාවක් කරන්න. මුලාවෙන් අඳින්න ඕන නිසා, මුලාවෙන් කන්න ඕන නිසා රස්සාවක් කරන්න. එහෙම නේද? මුලාවෙන් බෙහෙත් හේත් ගන්න ඕන නිසා. ඇයි ඒ? ඉතින් ඇහැ පේන්න එපා තව ඈතට නේද? ඇහැ සෙන්ටිමීටරයක් පේන්නේ කඩු වුණාන කෙලින්ම ගියා. ඔය ඔය දැන් මේ රටේ ළමයින්ගේ මං හිතන්නේ ළමයින්ගේ දත් හදන්නේ ෆ්‍රී නේද? ළමයින්ගේ දත් නොමිලේ හදන හින්දා පන්තිකට ළමයි 10 දෙනෙක් ආවොත් 8 දෙනෙක්ගේ හරි තියෙනවා දත් වලට අර කම්බියට ගහලා. ඇයි? නොමිලේනේ. සල්ලි දෙන්නේ ලංකාවේමනේ. ඇයි? සල්ලි දෙන්නේ. මේ නොමිලේ හින්දා මොකද වෙන්නේ? චුට්ටානිය. මේ කියන්නේ මිලිමීටරයක් ඉස්සරහට එම ආව නම් මොකද කරන්නේ? ඈ? ටග් ගාලා ගිහිල්ලා හදාගන්න. කම්බියට දාගන්න. ඇත්තටම මේ ළමයි තින්නෝ. තේයාගේ දෙම්මට කමන්නේ ලංකාවෙත් එහෙම කරනවා. මම ආයිත් කියන්නේ මම මේව දොස් කියනෝ නෙමෙයි. මේ ස්වභාවය මම මේ පෙන්වන්නේ. එහෙනම් දැන් මොකද්ද ඔය ක්‍රියාවලිය? එහෙනම් මොකද්ද දැන් මේ දර පැවිදි උත්තමයාගේ දැන් පැවිදි උත්තමයාගේ දත් ටික ඉස්සරහට ආව කියලා උන්වහන්සේට ප්‍රශ්නයක්ද? ඈ? දත් ටික මේ අතර නැවුණත් උන්වහන්සේට ප්‍රශ්නයක්ද? එහෙනම් අනවශ්‍ය විදියට ගන්න නේද මේ දුක් විඳින්නේ? එහෙනම් මුලාවටපත් වෙලා මේ මුලාවෙන් මේවා ගන්න ගිහිලා තමයි මේ දුක් විඳින්නේ. මේ වගකීම දුකන් තියනවා නම් පින්වතුනි මේ ගිහි ජීවිතය තුළ ඒ මුලාවට පත්මවී ඉන්න පුළුවන්. ඒ වගකීම් යුතුකම් වලින් නිදහස් වෙනකන්. ඒ වගකීම් යුතුකම් වලින් නිදහස් වෙනකන් නිකම් බලන් ඉන්න එපා. තමන්ගේ කටයුත්ත කරන අනාගාමි වුණාම නිදහස් වෙනවනේ ඉබේ. ඇයි? ස්වාමි පුරුෂයන් ළමයි ඉන්නවනේ. බිනිදක් අනාගාමි වුණාට පස්සේ ස්වාමි පුරුෂයන් මොනවා වුණාද ඉතින් එච්චර ගානන්නේ. ආ අමාරුද ඉතින් ඉන්නේ ඉතින්. නැහැ ඉතින් මට කියලා වැඩක් නැහැ නේද ඉතින් දොස්තරට කියන්නේ ඉතින් අමාරු. නේද අමාරු මට කියනමක් කරන්නේ. නේද? මම දොස්තරේ. හොඳයි ඉතින් අමාරු ඉන්නේ ඔලුව ගැකුම නේද? ඔය ඉතින් මොනව කරන්නේද? කකුල අතර ඉදෙනවා නා ඉතින්. ආනිත් ගේම් තිතියයි ඉතින්. නෑ නෑ ඇත්ත මොකද්ද? ඉතින් ඒක කියලා සානන්තේ දොළු ගැකුමයිද? හා. අනේ පුතේ රත්තරම් පුතේයි මගේ පුතාට මොකද පුතේ උනේ? ඒව කියන්නේ නෑ. ඇයි ඒ? එහෙම කියවෙන්නේ නෑ. ඒතොර එහෙම අයත් එක ඉන්න බෑ. ඉන්න බැරි වෙනකොට මොකද කරන්නේ? ගහලා පන්නනවා. අන්න ඒ දාර උත්තමයාට හරි උත්තමා විතර හරි ගිහිල්ලා ඊටු ටික පහසුවෙන් කරගන්න ඕන. අනාගාමී වෙනකන් තමයි ප්‍රශ්නේ. මොකද උස්පහත් වීම සිද්ධ වෙනවනේ. ඉතින් කරන්න දෙයක් නැහැ සින්වදනේ ඉතින්. මං කියවනේ ඒක මොහොතක් නැහැ. ඒක මොහොතක්වත් මමෙක් නැහැ හොයාගන්න. එහෙම නැත්තම් ඒ මොහොතේදී ඇති වෙන සිත් තමයි තියෙන්නේ. මේ අද ඉන්න විරිඳ හෙට වෙන මිනිහෙක් යනවා. එහෙම වෙලා නැද්ද? මේ වෙලා දින්නේ ඕනේ තර. ඉතින් බැලලා වැඩන්නේ. ඇයි? ඉතින් අද හිතව විරඳ තමයි අද හිතේ. හෙට ඉන්නේ අද විරඳ නෙමෙයි. ඒක හිතක් ගානේ පුද්ගලිය වෙනස්. ඒව ඇති වෙන්නේ ඒවට එන අරමුණුත් එක. ඒකයි කිව්වේ සම්පජානීය වෙන හැටි බලන්න. දැන් සම්පජානීය වෙන හැටි බලන්න ඕනේ ඕක විතරක් නෙමෙයි. තව එක බලන්න දිනන සම්පජා. තරාගං වා චිත්තං තරාගං චිත්තංති පජානාති. අර ප්‍රභවයේ ජනනීය වෙන හැටි බලන්න තියෙනවා එතන. මේක උඩින් ඩොක් ගාලා වැන්න නෙමෙයි මේ සරාගික හිත කොහමද ආවේ මොන අරමුණෙන්ද ආවේ ඒකයි කියන්නේ බින්දුනේ ආයි මේ ඔය චිත්තානුපස්සනාව කියන එක තාම දකින්න උත්සාහ කළවත් නැහැ පිරි මේ කියන්නේ නම් සතර සද්ධිපට්ඨානේ හරි දැන් ඉතින් තියෙන ඉතුරු ටික කරගන්න කියලා මේ මාර්ගයේ මේ යනකොට තමයි බින්දුනේ ඒක තේරෙන්නේ නැතුව තේරුම් ගන්න බෑ නිය කට වචනෙට කියලා හරියන්නේ නැහැ සරාගික හිතක් සරාගික බව දැනගන්නවා කිව්වට හරියන්නේ නැහැ නතර සරායිකයි කිය කින්දලා හරිනවද? හිත ගයින්නේ කොහොමද මිනිස්සේ? සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. සරායික හිතක් ඇති වෙනව නම් ඒ සරායික හිත ඇති වෙන විදිහ බලන්න ඕනේ හොඳ. ඒ ප්‍රභවයෙන් ජනනය වෙන විදිහ. ඒකට විදිහක් තියෙනවා. ඒවා ඉබේ වැටෙනව නෙමෙයි. ඒවා පහළ වෙන ඒවා උදා වෙන විදිහක් තියෙනවා, වැය වෙන විදිහක් තියෙනවා. ඒවා බලන හොඳට. අන්න එතකොට තේරෙනවා සත්වේ පුද්ගලෙ නෙමෙයි මේ අරාපු අරමුණට ආපු එකක් විතරයි මෙතන තියෙන්නේ. ඒ අරමුණ ගියහම මූ නෑ දැන්. එන කොහෙද සතේ පුද්ගලයා කියන්නේ? සතර සතිපට්ඨානේ පූර්ණේ වෙනකොට වැඩේ කටයුත්ත කෙරෙලා ඉවරයි. ඒකයි සතර සතිපට්ඨානේ ඇතුලේ තමයි පින්වදෙනි සත්ව සම්බොජ්ජංගයන් වැඩෙන්නේ. මේ මග නම් ඒ කාන්තේම පැහැදිලි. කාට හරි කියන්න ඕන නම් සතර අපායෙන් නිදහස් වෙන වෙලාව නිදහස් කරගන්න තන ඉඳලා නිවන් දකින්න දක්වා බණ ටික ඔක්කොම කියන්න පුළුවන්. පෙළගස්සන. එන්නකො ඉදිරිපත් වෙලා කරන්න ඕනේ. තම කියන්නේ ඒකයි අපි කරනෝ. එක මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ. හැම මොහොතෙම ඒක කරනවා. ඉතින් ඔබත් උත්සාහ කරන්න ඒ කටයුත්ත කරගන්න. ඒකල පුළුවන්තරම් මේ සාස්තෘන් වහන්සේගේ ශාසනයත් එක්ක රකින්න. මොකද පින්වතුනි අපි විහිවන්නේ මේ ශාසනයෙන්. අපි යම් පාරමිතාවක් පිරුවනම් ඒ පාරමිතා ඉස්සෙද්ද වෙන කාලේ එනවා. සම්බුදු රජාණන් වහන්සේලාගේ ආශිර්වාද සහිතව. ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන්. හරියටම මොන කාර්යතාවයන උදෙසාද මේ කටයුතු වලට ආවේ කියලා. ඔබ ඔබටත් දැනගන්න පුළුවන් වෙයි. ඒ කොහොම කරත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් පවතින්නේ ඒව හේතු වෙන්නේ. ඒකයි මම කිව්වේ. පොඩි කාලේ දෙවියන් රඳ ගඟ හිටියා, දෙවියන්ට බැන බැන හිටියා, මොල මොනවාද මේ බුද්ධ ශාසනය රකින්නවා කියලා කරන්නේ කියලා දන්නේ නැති කම හින්දා. හැබැයි ඌමනාව නම් තිබුණේ පොඩි කාලේ ඉඳලම බුද්ධ ශාසනය රකින්න තමයි. ඒව හරියටම දැනගත්ත හැකි ඉස්සරහට ඒට අදාළ කාලේ උදා වෙනකොට. ඉතින් ඔබ තුලත් එහෙමයි නැගිලා එනවා. නැගිලාවිල්ලා ඔබ හැමෝමත් මේ ඇවිල්ලා තියෙන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න තමයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ තමන්ටත් ඒක උදා කරගන්නවා කියන එක. වෙනනම් කිසිම ක්‍රමයක් නැහැ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. ඔබගේ නිවන, ඔබගේ මාර්ගඵලය තුළින් තමයි සම්බුද්ධ ශාසනය රැකෙන්නේ. ඒක තමයි අවසාන නිගමනය. වෙන කිසි දෙයක් නෙමෙයි. වැඩි වැඩියෙන් දෙනා මාර්ගඵල ලබනකොට ශාසනය තව කාලයක් රැකෙනවා. ශාසනය රකින්න ඕනේ මොකටද? තව කෙනෙකුට මේක ලබා ගන්න. ශාස්ත්‍රුන් වහන්සේට කරන ගෞරවය ඒක තමයි. තමන් වැඩේ කරගෙන තව කෙනෙකුට ගන්න ඉතුරු කරන්න. ඒකට අප කැප වෙලා කටයුතු කරන්න. ඉතින් ඔබ එහෙම කරනවා. ඉතින් ඔබගේ වැඩෙත් ඒ විදිහටම කරගන්න. ඉස්සරහට ඉස්සරහට පින්වදින ඉතින් විවිධාකාරයේ ගැඹුරු දහම් කාරණා විදිහට කතා කරගන්න පුළුවන්. මම ඔබට මේකට කලින් කියලා ඇතින්. ඒ කාලයේ කියන බණ වලට වඩා ඉදිරි කාලයේ කියන බණ ගොඩක් වෙනස් වෙනවා කියලා. ඉතින් තව තව ඉදිරියට ගොඩාක් ගොඩාක් වෙනස් වෙයි ඉතින්. මේක තමයි ස්වභාවය. ඉතින් ඔබටම තේරෙන්න ඕනේ ওই බණ ටික මුල කාලේ ඉඳලම අහගෙන ගියා නම් මාර්ගඵලයක් يعني මාර්ගඵල කියන ඒවා අතුරුදහන් වෙලා නැති බව ඕනේ කෙනෙකුට දැනගන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කවදාක්වත්. සම්බුද්ධ ශාසනයක මාර්ගඵල අතුරුදහන් වෙන්න එහෙම මේ ළඟ ළඟ හේතු මේ උදා වෙන්නේ නැහැ. ඒවට අදාළ පිරිස ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා පෙරුම් පිරුව. ඒක නිසා උන්වහන්සේ ඒ අග්‍රශ්‍රාවක තනතුරු ලබා ගන්න. ඒ වගේම තමයි පින්වතුනි අවශේෂ පිරිස ඉන්න ඔය 80 මහා ශ්‍රාවකයන්ගෙන් පස්සේ අවශේෂ වූ පිරිස ඉන්නවා. ඒ අය පෙරුම් පුරලා තියෙනවා යම් යම් අවදිවල ලෝකෙට පහළ වෙලා අරහත්ත්වය සාක්ෂාත් කරගෙන ලෝකෙට ධර්මයේ දීලා යන්න. ඉතින් එහෙම උත්තමයෝ ඉන්නවා අපි දන්න. සමහර උත්තමයෝ පිරිනුවම් පාලක් තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා. ඒ උත්තමයෝ බිහි වෙලා ඒ උත්තමයන්ගේ ධර්මයේ ඒ උත්තමයෝ ලෝකෙට ධර්මයේ මතු කළා. ඒ කරපු පාරමිතාව ඒ විදිහට සම්පූර්ණ කළා. පිරිනුවම් පාන උත්තමයෝ ඉන්නවා ලෝකෙ. ඒ උත්තමයන්ට නිගා කළා මහාපාගත වෙන පිරිසුත් ඉන්නවා. ඒක තමයි ලෝකෙ. යුද මේව සත්‍යම් මෝග මඤ්ඤං ඔය කියන ඒවා බොරු. ඕකුන් කොහොමද ඕවා කියන්නේ? අපිනේ දන්නේ. අපිනේ මේ දන්නේ. මේ අපි මෙච්චර කාලයක් ඉනවා දැන් මේවා කියන්න අර ඉතින් ආදිවාසීන් හිතාගෙන උත්තම පිරිසට නිගා කළා. අඩන් තේට්ටම් කළා. අන්තිමට අමු අපාගත වෙන පිරිස ඉන්නවා ඉතින්. කරන්න දෙයක් නැහැ. ඒව ගැන ආයි හිතන්න දෙයක් නැහැ ඉතින්. මොනව කරන්නේ? මම එහෙනම් කිව්වේ බල්ල පුරනෝ නරිහූ කියනවා. අපි මොනව කරන්නද ඒකට? මොකද බල්ලන් ඉස්කෝලේ යවන්නේ හරියට පුරහන් කියලා. නේද? ඉතින් කර්මානුරූපී උට හම්බ වෙච්ච එක නේද ඉතින් ඌ ඒක කරගන්න ඕනේ. ඉතින් ඒකයි විදිය. එන අදට හමාරක. හොඳයි පිංගතේ එන. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සහ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම පිංගතුනි බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් අනන්ත අප්‍රමාණ මහා කුදුර සම්බාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේ පිණින් පෝෂණි වන්නාව පිළිඳ සතුට වන්නාව ඒ පිළිසව සිහිපත් කළා. ඒ පිළිසර පිං අනුමෝදන් කරන්න සූදානම් වෙන්න පළමු කොටම පිංගතුනි සිහිපත් කරගන්න. මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු උත්තමයන්ගේ පටන් මාතලේ අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ගාන්තාර උඩ කළ අද අපි අතරපත් වෙනකන් ත්‍රිපිටකයේ පණමෙන් ආරක්ෂා කරගෙන ආවා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිළිසව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය විශේෂ විහිදොල පතුල් හරිනේ පිං විහිදී පැතිරියාමෙන් ඒ උත්තම පිරිස නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංවිතින මොහතකට සිහිපත් කරගන්න මේ ශ්‍රී සත්‍ය ධර්මයේ ලෝකේ පුරා පතුරවා හැරෙමින් ඒ ඒ සද්ධර්මය තුළින් පිරිසට නිවන් දැකීමේ අවස්ථාව උදා කරලා දෙන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන දේශක දේශිකා පිරිස් විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පින්විතනේ ඒ උත්තම පිරිස් වටා ඉඳගෙන ඒ සද්ධර්මයේ ලෝකයට පතුරවා හරින්න උදව් උපකාර කරන්නා වූ ඒ ගිහි පිරිස් සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුතර සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුවල පතුරු හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුලදීම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු විඳලා මේ ස්තන්නේට ආවා වූ සීරම දීපිය බ්‍රහ්මාදීන් ඒ වගේම පින්වතනි ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීරම දේව සමූහයන් වහන්සේලාව සිහිපත් කරගෙන ඔබේ සින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුල සම්බාර ධර්මයේ විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයගේ දේවානුභවයේ වැඩි වේවා. චිරහත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. ඒ වගේම ඒ අය බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින් දෙන මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන්දිනු සියලුම ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුතුමා ඥාතිහිත මිත්‍රාදීව සිහිපත් කරගන්න. ඒ වගේ මේ අද්භවය විතරක් නෙමෙයි මේ කල්ප 91කට කලින් කල්ප 91ක් ඇතුළත තමන්ගේ අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාතිහිත ගුරුතුමා මිත්‍ර මිත්‍රාදීන් වෙච්ච සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විශේෂ විහිදුවල පතුරුලරණී පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ අතමි දේවා අජරාමණ සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න මේ කල්පණු එකක් ඇතුළත තමන් විසින් අවඩ සාධාරණට ලක් කළ තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ත්ව වේසයෙන් හෝ තමන් කෙරෙහි ඇවිදලා ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ඒ වගේම තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් ඒ අය විශේෂයෙන් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලෙන් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුල්හරණී පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අතමි දේවා අජරාමණ සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නව පිරිස සිහිපත් කරගන්න පින් උතුණි. මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරයලා තමන් විසින් මහන්සියෙන් උපයාස අපයා ගන්නා වූ ධනෙ යම් කිසි කොටසක් වැය කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා අපකැපී වෙලා කටයුතු කරන්නා වූ සීලම් පිළිසීපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා ඥාතිහිත මිත්‍රාදීන් ගුරුවරු තමන්ගේ දුව දරුවෝ ඒ සීල දෙනාව සීපත් කරගන්න තමන්ගේ කෙරෙහි රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස ඒ වගේම ස්වාමි දරුවන් ස්වාමි දිනන ඒ සීල දෙනාව සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයට යම් කිසි ග්‍රහ පුරුපද්‍ර දෝසාන්දකාරයක් තිරණන් ඒ සීල දෝසාන්දකාරංග සදූරින් භූත වේවා යක්ෂ පෙත පිසාජ මලගල කුම්පාන් රදින් වැද හිමිනියා වූ දෝසාන්දකාර තිනවන ඒ සීල දෝසාන්දකාරංග සදූරින් භූත වේවා අසවා කටවා හෝ හවල් දෙකොල් සක සංකා දෝසාන්දකාර තිනවන ඒ සීල දෝසාන්දකාරංග සදූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමණ සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලැබෙත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානට ඇවිදින්න සද්ධර්මයේ දේශනා කරන්නට කලින් එතවෙනේ කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තෘප්තුනා නම් ඒ ආහාරයේ පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තියෙන් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් මෙහිලා ඈත අතීතයේ ඉඳලා වැව වමුණු සකස් කළා ඇලවේලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබ දෙදෙන පිළිල කරගන්නකම් අප කැපෙලා කටයුතු කළා වූ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒයි විශේෂ විහිදුවල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභව ස්ථානයේ හිනවනන් ඒ අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරන මේ ස්ථාන රැදල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්ෙන් ආරක්ෂා වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනගම පිරිස නිසා. එහෙමනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේ වෙලාව ගඩොලක් ගන්න මේ ස්ථාන වල ගෙනල්ලා බඳලා කළ සකස් කළා වූ පිරිස ඒ වගේම මේ ස්ථාන වල මුල් පදිංචි කරුවන් ඒ සිල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අව සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුල්ලරේ නේපින් විහිදී පැතිරී යාවෙන් ඒ ඇතම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ ගත මේ දේවා අජරාමර සංඛ්‍යාතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානෙට එන්නේ නැති ඔබ ඒ වගේම මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම පින්වතුනි යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානෙට එන්න ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පින්වතුනි මේ ධර්ම දේශනාවල් පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව ලෝකින් ඕනෑම කෙනෙකුට මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේවල් උදා වෙලා තියෙන පින්වතුනි විද්‍යාක්ෂි මතින් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තිවාදක පිරිසක් විසින් මේ ලෝක නිර්මාණය කරපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න උත්සාහ කරන ඔබ ඉතින් රැස් කරගත්තා ඔය සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේත් විහිදුල පතුලලා නේපින් විහිදි පැත්‍රියාමෙන් ඒ ආයම් කිත අභව ස්ථානයේ හිනවන ගේ අතිමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සන සීමලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. එමනම් පිංගදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කර සද්ධර්මයේ ශ්‍රවණය කළ බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ලබා ගත්තා වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සිළු දිනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඔබ සිළු දිනාට තෙරුවන් සරණයි.